හොඳයි පින්වතුනි, ගරු කටයුතු අපේ විහාරාධිපති මහෞත්තමයන්න් වහන්සේ ඇතුළු විහාරාධිකාරී අද මේ ස්ථානයේ සපවෙනියේ අති උත්තම මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වතුනි, අද මහා විපර්යාසික දවසක්. ඒ තමයි මගේ ගුරුදේවයාණන් වහන්සේගේ ඒ පූජා භූමියේදී, උන්වහන්සේව මුණ ගැහිච්ච ඒ පූජා භූමියේදී, උන්වහන්සේ මේ ලෝකෙට දෙන්න උත්සාහ කරපු නිවන් මඟ උන්වහන්සේගේ වචන වලින්ම කතා කරන්න ලැබෙන එක ලේසියෙන් පහසුවෙන් උදා වෙන කටයුත්තක් නෙමෙයි. ඉතින් අද මේ මහඟු අවස්ථාව උදා වෙලා තියෙනවා. එතකොට පින්වතුනි, මේ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න නම් සියලුම පින්වතුන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. දැන් අපිට පල්ලේ අයින් ඇහෙනවා මහ විශාල ගෝරනාඩු. ඔබ අතේ සෙලියුල දුරකථන තියෙනවා නම් පින්වතුනි, ඒව පොඩ්ඩක් ක්‍රියාවිරහිත කරගන්න. එහෙම නැත්නම් සයිලන්ස් මූඩ් එකට දාගන්න. නැත්නම් අනිත් අයට කරදර වෙන්න පුළුවන් සද්ධර්ම දේශනාව යන වෙලාවේදී. ඒ වගේම පින්වතුනි, පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. දැන් අවුරුදු ගාණක් තිස්සේ අපි මේ සද්ධර්මයේ කතා කරනවා. තවත් කිසිම කෙනෙක් මාව දැනගෙන හිටියේ නැහැ. අද ඔබ මාව දැකගන්න ඇති. පුළුවන් නම් එක උදව්වක් කරන්න. ඡායාරූප ගැනීමෙන් වලකිලා හිටියොත් හොඳයි අපිව. මොකද නිදහසේ යන්න තියෙන ගමන පින්වතුනි, නිදහසේ යන්න ඕනේ. පාරක තොටකවත් බැහැලා යන්න වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් එහෙම. දවසකට පැය දෙකකට වඩා නිදා ගන්න දෙන්නේ නැහැ මම ලංකාවට ආපු දවස් ඉඳලා. අන්තිම එක්කෙනා යන්නේ රෑ උදේ 3ට විතර. අනිත් එක්කෙනා එනවා 7ට විතර. මේ සද්ධර්මයට මේ බොහොම ලැබුවේ මේ අපිත් එක්ක කටයුතු කරන පිරිසක් නිසා. ඒ අයට බෑ කියන්නත් බෑ. ඉතින් පින්වතුනි, මේ බොහෝ පිරිස් දැනගන්න ඒක හරි කරදරකාරී වැඩක් වෙනවා. ඒක නිසා ඉතින් අපේ පාඩුවේ ඉන්න සැරැස්සුවා නම් හොඳයි. ඔය ඡායාරූප අරගෙන මම කවුද කියලා දැනගත්ත ගමන් පාරකවත් බැහැලා යන්න වෙන්නේ නැති නිසා. එහෙමනම් පින්වතුනි, සියලුම දෙනා දැන් සද්ධර්ම ශ්‍රවණයේ සූදානම් වෙන්න. ඒ සද්ධර්ම ශ්‍රවණය කරන්නට කලින් මම පුංචි කාරණාවක් කියන්නම්. ඔබ ඉන්න ඔබට මේ ලැබිච්ච chance එක, මේ ඔබට ලැබිච්ච අවස්ථාව මොනතරම් දුරට ඔබ ප්‍රයෝජනයක් ගත්තද කියන එක ගැන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මේ වහරක ආර්ය චින්තාශ්‍රමයේ ඒ බෞද්ධ විහාරයේ පිහිටුනි මම අවස්ථා දෙකකදී විතරයි මේ ස්ථානෙට ඇවිදිලා තියෙන්නේ. මේ තුන්වෙනි අවස්ථාව මම මේ ස්ථානෙට ආපු. පළවෙනි අවස්ථාවට ඇවිදිලා ඒ ගුරු උත්තමයා මම එකපාරක් දැකගත්ත ඈත ඉඳලා. දෙවෙනි අවස්ථාවේදී මම ඒ ගුරු උත්තමයාත් එක්ක විනාඩි 10ක් කතා කළා. ඔච්චර තමයි පිහිටුනි මේ මහා උත්තමයාත් එක්ක මගේ තිබිච්ච සම්බන්ධය. ඔබ සමහර විට උන්වහන්සේත් එක්ක ළඟ වැටිගෙන ඉඳගෙන මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැති. හැබැයි අද පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ සිංහසිනේ ඔබ උන්වහන්සේගෙන් මොනවද ගත්තේ කියන එක. අන්න ඒකත් එක තමයි සිංහසිනේ මේ වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. අපි කොච්චර ළඟින් ආශ්‍රය කළත් මේ මහා උත්තමයන්ගෙන් මොනවද ගන්න කියන එක ගැන තමයි අපි හැමතිස්සෙම හිතන්න තියෙන්නේ. මොකද මේ මහා උත්තමිය පිරිනිවන් පානෝ තව ඉදිරියේ මහරහතන් වහන්සේලා බිහි වෙයි. මේ මහා උත්තමිය පිරිනිවන් පායි. ඔබ මේ උත්සමියෝ ගාව ඉඳගෙන මොනවද කරගත්තේ කියන එක ගැන තමයි ඔබට ප්‍රශ්නයක් නගා ගන්න තියෙන්නේ ඔබ තුලින්. අන්න ඒකට අවතීර්ණ වෙලා කටයුතු කරන්න සීල දෙනා නැත්තම් මහා අපරාධයක් වෙන්නේ ජීවිතේ. මේ මහා උත්සමයේ මේ සද්ධර්මයේ දේශනා කළා ඔබ මොනතරම් දුරට අවබෝධ කළාද? එතනින් එහාට උන්වහන්සේ දැන් පිරිනුවම් පෑවා. දැන් තව මහරහතන් වහන්සේලා ඉදිරියේදී බිහි වෙයි. උන්වහන්සේලා පිරිනුවම් පායි. ඔබ ඔහේ බලාගෙන ඉඳි. දෙවයි තාත්ටි උදා කරගන්න එපා පින්වතුන් ජීවිතවලට. ඔබට මහඟු අවස්ථාවක් උදා වෙලා තිබ්බ මොකද ඔබ ලංකාදීපේ හිටපු නිසා. මේ මහා උත්සමයත් එක්ක මේ ධර්ම කටයුතු කතා කරගෙන මේ කටයුතු කරගන්න. ඉතින් එහෙමනම් දැන් උන්වහන්සේගෙන් ගත්ත ධර්මයේ මෙනෙහි කරලා මේ භව ගමන කෙලවර කරගන්න වැඩ පිළිවෙලක තමයි යෙදෙන්න තියෙන්නේ. උන්වහන්සේ නොකියපු ධර්මයක් අපිට කතා කරන්න බෑ පින්වතුනි. ඒ උන්වහන්සේ කියූ ධර්මයක්, උන්වහන්සේ දේශනා කරපු ධර්මයක්ම තමයි කතා කරන්නේ. ඒ දේවල් මනාකොට ශ්‍රවණය කරගෙන තමන්ගේ භව ගමන කෙලවර කරගන්න වැඩ පිළිවෙලක් කරන්න. ඒකට අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න. එහෙමනම් පින්වතුනි, පළමු කොටම සිහිපත් කරගන්න. ඒ දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන්න ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න පින්වතුනි ඇවිදින්. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි මෝදගණ සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගතවන්ට දෙනවා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලයේදී ධර්මයට ලැබිව ධර්මකාමීව කටයුතු කළා නම් ආන්ගේ පිරිසව විශේෂයෙන් සිහිපත් කරලා එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න තථාගතයන් වහන්සේගේ ඒ ශ්‍රීමුක දේශනාව දේශනා වෙනවා. ඇවිදින් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උතුම් පිරිස දැකලා සිත පහදවා ගන්න, සිත පහදවාගෙන යම් කිසි අභාවී ස්ථානයක ඉන්නව නම් සුගත මුදිත වෙන්න කියලා ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදං හොඳයි තිංගතුනි සීලමු දෙනා මොහොතක් සිහි කරගන්න අනාදිමත් සංසාරේ හිඳගෙන ගමනේදී රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පෙලිපෙලි මාව මුදුන්පත් කරගන්න ආපු ගමනකදී ඒ උතුම් වූ අරිහතුන් වහන්සේලාට ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් නින්දාවක් අපහාසයක් අරි උපවාදයක් සිද්ධ වුණා නම් ඒ මහා උත්තමයෝ මාහට කමා කර සිටනසේක්වා කියලා ඒ මහා උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න මොහොතක් ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා. ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් කෙනෙක් ඇත්තම් ඒ අය අදිස්ථාන කරන්න ඒ මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ ස්ථිර අදිස්ථානයෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලුම දෙනා. හොඳයි තිංගතුනි. ඔබ සියලු දෙනාම තිංගතුනි බොහෝ කාලයක් මුළුල්ලේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඇති ඔබට මහඟු අවස්ථාවක් උදා වෙලා තිබුණා ඒ මහා උත්සමයාගෙන් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්න හේතු වෙන ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් ආකාරයට ශ්‍රවණය කරන විදිහක් තියෙනවා. ඔහේ ශ්‍රවණය කරන විදියකුත් තියෙනවා. එතකොට දැන් ඔහේ ශ්‍රවණය කරන විදියට සද්ධර්මයේ ශ්‍රවණය කළොත් ඉතින් කවදාකවත් මේ නිවන් මඟ සකස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට පුළුවන් මේ සද්ධර්මයේ ශ්‍රවණය වෙන තැනකට ගිහිල්ලා ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ පැත්තකට වෙලා ඉන්න වෙලාවෙදී සිංහතුනි සද්ධර්මයේ ඇහෙනවා. ඒ සද්ධර්මයේ ඇහෙනවා කියන්නේ සද්ධර්මයේ ශ්‍රවණය වුණා නෙමෙයි. නිවන් මඟ පසක් කරගන්න නම් සද්ධර්මයේ අහන්න ඕනේ විදිහක් තියෙනවා. සෝතාපන්න ඵලය ලබා ගන්න නම් පින්වතුනි සද්ධර්මයේ අහන්න ඕනේ විදිහක් තියෙනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම දන්නවා සෝතාපන්න ඵලය කියන එක ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවෙදී පින්වතුනි යන්නේ කටයුත්ත සිද්ධ වෙනවා කියලා හැම කෙනෙක්ම ඒ ගැන අවබෝධයෙන් ඉන්නේ. නමුත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියන තැනට එනකොට අපි හොඳ ආකාරවම දැනගන්න ඕනේ මොකද්ද කොයි විදිහටද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නිකන් ඔහේ පැත්තක ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කළාට සිංහසුනි කවර කවදාක්වත් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න බෑ. එහෙනම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ විදිහ ගැන අපි ඉස්සෙල්ලා කතා කරමු. එතකොට එහෙනම් පළමු කොටම සිංහසුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ විදිහ ගත්තහම ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ විදිහේ පළවෙනි මේක තමයි සිංහසුනි මේ සිහි බුද්ධියෙන් යුක්තව මේ ස්ථානවල ඉඳගෙන ඉන්න එක. ඔබ ආපු කාරණාව මොකද්ද කියලා මනාකොට සිහියට ගන්න. ඔබ අද මේ ස්ථානයට ආවේ කාත් එක්ක හරි කතාවක් දාගෙන ඉඳලා යන්න නම් අපරාධි ඔබ මේ ස්ථානේ තෝරගත්තේ ඒ සඳහා. ඔබ මේ ස්ථානයට ආවේ සිංහතුනි උතුම් මාර්ගඵලයන් හික්මෙන්න නම්. එහෙනම් පළමු කොට මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් තරම් සිහිය පිහිටවාගෙන ඉන්න මම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියන. නැත්තම් දැන් ওই පල්ලෙහා ඉන්න ත්‍රිස අතරින් එහෙම පින්විතුනේ මේ විවිධාකාරයේ අය නැහිටලා යයි එහාට මෙහාට. ඔය එහාට මෙහාට නැහිටලා යන හැම මොහොතකම ඔබ ඇස් කරකෝ කරකෝ ඔය යන අය ගැන නල්ලපුණු කිරීමේ යෙදෙනවා. කවුද මේ නැහිටලා ගියේ? මොකටද මේ නැහිටලා යන්නේ? මොකද්ද මේ ඇඳන් ඉන්නේ? ඔය ඔක්කොම හොය හොය ඉන්නකොට පින්විතුනේ සද්ධර්මයේ ගිහිල්ලා ඉවරයි එතනින් එහාට. එතන කතා කළ යුතු යමක් තියෙනවා නම් ඒ කතා කළ යුතු දේවල් ඔක්කොම ගිහිල්ලා ඉවරයි. එහෙනම් ආ එතනින් එහාට ඔබට අවබෝධ කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ගෝචිය ගිහිල්ලා ඉවර නිසා. එහෙනම් දැන් පළමු කොටම සිංහතේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕනේ දේ තමයි මම සිහිබුද්ධියෙන් ඉඳගෙන මේ සද්ධර්මයේ අහනවා කියන්නේ. එතකොට වර්ෂාව නෙවෙයි සිංහතේ අකුණු ගගහ වැස්සත් ලෝකේ පෙරලෙන්න ගියත් මම අද සෝතාපන්න ඵලයේ පිහිටලා මිසක් මෙතනින් නැතිරින් නැහැ කියලා මහා ස්ථිර අදිස්ථානකේ යුක්ත වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා. නැත්තම් එහෙන් මෙහෙන් සද්දයක් ඇහෙද්දි මොකද ඔබ ඉන්ද්‍රිය සංවරේ මනාකොට වඩලා නැති කෙනෙක් වෙන්න ඕනේ කොට අතුරට. එහෙම වඩපු අය ඇති ඕනේ තරම්. ඒ වගේම ඒ නොවනුපු කෙනෙක් ඉන්නවා නම් පිටුතුනේ එහෙන් මෙහෙන් සද්දයක් බද්දයක් එනකොට හැමතිස්සෙම තමන්ගේ හිත ඒවට නැඹුරු කරනවා. කවුරු හරි එහෙන් මෙහෙන් ඇවිදිනකොට කරනකොට තමන්ගේ ඇහැ ඒ පැත්තට නැඹුරු කරනවා. ඉතින් ඔය හැම වෙලාවකම වෙන්නේ පිටුතුනේ අර යෝනිසෝ මානසිකාර කියන කොටාසේ කැඩිලි විර වෙලා ඒ තැන්වලට හිත විසිරීලා යන්නේ. එනි ඒ තුල කවදාකවත් මේ සද්ධර්මයේ අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැන් පළමු කොටම සිහිය පිහිටව ගන්න මම කොහොම හරි මේක අදිස්ථානයකින් යුක්තව කරන්න ඕනේ දෙයක්. අධික වීර්යයෙන් යුක්තව තමයි තියෙන්නේ මේ අවස්ථාවේ මේකට සම්බන්ධ වෙන්නේ. ඔහේ අර කරන්නම් වාලේ කරන්න ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? මේ යතිවරය විසින් දේශනා කරන සද්ධර්මයේ නිකන් අපරාධය ඔහේ අහකට මුසු වෙනවා විතරයි. තමන් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න නැති මට්ටමක් උදා වෙනවා. ඒක නිසා පින්වතුනි හොඳ සිහි බුද්ධියෙන් ඉන්න අදිස්ථානයකින් ඉන්න උපරිම අදිස්ථාන කරන්න මේ සද්ධර්මයේ මම කොහොම හරි අද අවබෝධ කරගන්නවා කියන. ඒක තමයි අංක 1ට ඔබ විසින් කළ යුත්තේ. නැත්නම් මේ මහා උත්තරමිය සද්ධර්මයේ දේශනා කළ පිළිවන් පෑව තවත් උත්තරමිය මේ ස්ථානයේ ඉන්න හෝ තව ස්ථානයකට එන්න નિયમિત වෙලා ඉන්න මේ මහරහතන් වහන්සේලා ඉන්නවනම් ඒ මහා උත්තරමිය සද්ධර්මයේ දේශනා කළ පිළිවන් පායි ඔබ තාමත් එතනම ඉන්නේ. මොකද බණ අහන විදිය දන්නේ නැතුව මේක කරන්න බෑ. ඉස්කෝලේක ගිහිල්ලා පන්තියේ ඉඳගෙන පාඩමක් අහගෙන ඉන්න ලීලාවෙන් පිටුතුනි බණ අහන්න බෑ. ඒ බණ ඇහුවා කියන බණ තේරෙයි, බණ වැටහෙයි ඔබට. ධර්මයේ දන්නවාසේ හැඟෙයි. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරෙත් හම් වෙයි. නමුත් ඔබට කිසි දෙයක් සත්‍යක්ෂ වෙලා නැති නිසා ඔබට නිවන් මඟ නම් වැටහෙන එකක් නැහැ. අද ගොඩ පිරිසක් පිටුතුනි ඔන්න ඔතන අතරමං වෙලා ඉන්නවා. ඇහුවොත් එහෙම ධර්මයේ දන්නවා පරතරකට. නමුත් පොඩි දෙයකට චේන්තියනවා, පොඩි දෙයකට ඇලෙනවා ගැටෙනවා. හැබැයි ධර්මයේ නම් පරතරකට දන්නවා. ඉතින් ඔය තුල ඔබට වැටහෙන්න ඕනේ යම් අඩුවක් තියෙනවා කියලා අපේ ඒ ක්‍රම වේදේ. මම මෙතන ඉන්න හැමෝගෙනම නෙමෙයි පින්වදිනේ කතා කරන්නේ, එක්කෙනෙක් ගැන විතරක් කතා කරනවා කියලාවත් අනුමතරම හිතන්නකෝ. නැත්තම් කාලය ඇතුලේ ධර්මයේ අහලා තියෙන නිසා ගැටෙන්න බලයි. ඉතින් අපි දන්නවා, අපි අහලා තියෙනවා, අපි දැන් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි තත්ත්වවලත් ඇවිල්ලා ඉන්නේ. ආදිවාසීන් හිතෙන්න පුළුවන්. මම ඒ අයට නෙමෙයි මේ කතා කරන්නේ. සාම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්ත නැති අයට තමයි පින්වදිනේ අද මම මේ සද්ධර්ම දේශනාව කරන්නේ. එතන අනිත් අයටත් ඒකෙන් යම් උපනිශ්‍රයක් ලැබෙනවා නම් ඉතින් ඒක ලබා ගන්න පුළුවන්. එහෙමනම් දැන් පළමු කොටම පින්වතුනි අදිස්ථානයෙන් යුක්තව මේක කරන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඔබ විසින් කළ යුත්තේ පින්වතුනි මේ කියන වෙලාවේදී මේ සද්ධර්ම කාරණා තමන් තර්ක කර කර බලන්න. නිකන් එහෙයි යාවට පිළිගන්න එපා. එහෙයි යාවට සද්ධර්මයේ පිළිගත්තොත් කවදාකවත් ඔබට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ ධර්මයේ තර්ක කරන්න ඕනේ. ධර්මයේ අතක් ආවතරයි කියලා තියෙන පින්වතුනි ධර්මයේ තර්ක කරන්න එපා කියලා නෙමෙයි. ඔය බණ දන්නේ නැති අය තමයි කියන්නේ මේ ධර්මයේ තර්ක කරන්න එපා කියලා බුදුහාඳුරෝ කියලා තියෙනවා කියලා. ධර්මයේ තර්ක කරන්න එපා කියලා නෙමෙයි පින්වතුනි කියලා තියෙන්නේ තර්ක කළා වෙනස් කරන්න බෑ කියලා කියලා තියෙනවා. එහෙනම් මේ ශ්‍රී සද්ධර්මයේ මෙලෝ පුතේකට තර්ක කළා වෙනස් කරන්න බෑ. ඕන කෙනෙකුට තර්ක කළ හැකියි. දෙවියන් බමුණු මරුන් සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට මේක තර්ක කළා වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ධර්ම නියාමයේ පින්වතුනි ලෝකේ තියෙන පරම සත්‍ය. එනම් පරම සත්‍ය කියන එක වෙනස් කරන්න බෑ. සත්‍ය සමාත වෙනස් කරන්න පුළුවන් ඇති. නමුත් සත්‍යෙන් සත්‍යයට ගලපලා කතා කරන පරම සත්‍යයක් තියෙනවා නම් ලෝකේ ඒ පරම සත්‍ය කියන එක කවර කවදාකවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් ඔබ ධර්මයේ බය නැතුව තර්ක කරන්න. හැබැයි මේ තර්ක කරන්නේ කාත් එක්කද කියලා තව විමසන බලන්න ඕනේ. මේ ධර්මයේ තර්ක කරන්නේ කාත් එක්කද? මේ මොකද? යාළුවත් එක්කද තර්ක කරන්නේ? නෑ තමන් එකයි තර්ක කරන්නේ. තමන් එක තර්ක කරන්නේ. යාළුවොත් එක ධර්මයේ තර්ක කරන්නේ යාම කියන එක තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙන අලගත් දූපන සූත්‍රයේ තරපියාගේ කඳ මැද්දෙන් අල්ලගත්තා වගේ කියලා. එහෙනම් ධර්මයේ තර්ක කරන්නේ එහෙම පිරිසුත් ඉන්නවා. අපිට එහෙම මෙහෙන් ඉතින් ඒ ආරංචි මාර්ග ලැබෙනවා. ධර්මයේ අල්ලගෙන ඉවරලා ධර්මයේ කඳ මැද්දෙන් අල්ලගෙන ඉවරලා එහාට මෙහාට වනමණ ඉන්නවා කියලා. ඉතින් අවුරුදු 10ක් 15ක් තිස්සේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. තමන්ට තමන්ගේ මේ අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න බැරි වෙන ඔන්නෝම උනාට පස්සේ. එහෙනම් බිඟුදෙනි කරන්න තියෙන්නේ මොකද්ද? ධර්මයේ කියන එක පාවිච්චි කරන්න තමන්ට නිවන් දකින්න. ධර්මයේ කියන එක කවදාක්වත් පාවිච්චි කරන්න එපා බිඟුදෙනි. තමන්ට මුදුන් වෙන්න. මහා අපරාධයක් ඒ කරගන්න. ගොඩාක් පිරිස් අපිට වැටහෙනවා. ගොඩාක් පිරිස් බිඟුදෙනි ධර්මයේ තර්ක කරනවා, ධර්මය අල්ල ගන්නවා, තමන්ව මුදුන්පත් කරගන්න. වචන 10ක් කතා කළොත් වචන 10න් 8ක්ම නිරුක්ති කඩ කඩ තමයි කතා කරන්නේ. ඒ වෑම් පින්වතුනි සමහර පිරිස්කද වලට කලකිරීම ඇති වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් එක කතා කරගෙන යද්දි පින්වතුනි එහෙම මෙහෙම පැනලා නිරුක්ති දානවා. මේ ඒ නිරුක්ති දානකොට ඉතින් ඔය ඔක්කොගෙම මේ බැනුම හිමි වෙන්නේ පින්වතුනි මේ මගේ ගුරුනාන්තයට. මගේ ගුරුදේවයන්ට තමයි ඔක්කොම ඊට පස්සේ බයින්න පටන් ගන්න. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් එක කතා කරද්දි මොකටද නේද අපේ හාමුදුරනේ? මොකටද නිරුක්ති කඩ කඩ කතා කරන්නේ? මේවත් අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. මොකද සමාජයක් ආශ්‍රය කරනකොට සිංහතුනි මේ අපේ ගුරුදේවයන්න් වහන්සේට කිසිම කැලලක් නොවන පරිදි කටයුතු කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. මොකද සිංහතුනි නැත්තම් මේ ධර්මයේ නැගින්න දෙන්නේ නැහැ. අපේ මේ මහා යතිවරියෝ ගිරිය කඩාගෙන මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන හැමතැනම. මේ මාතර පැත්තේ මේ ළඟදි මහා සාර දේශනාවක් අපේ මහා උත්තමයෙක් විසින් කරලා තිබුණා. ඒ හැමතැනම පින්වතුනි දැන් මේ අපේ දේශකයන්න් වහන්සේලා බිහි වෙලා දේශක මහත්තුරු නෝනමරු බිහි වෙලා ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම මේ සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන දැවැන්ත මෙහෙවරක ඉදිලා ඉන්නවා. ඉතින් ඔය අතරේදී පින්වතුනි අපේ පිරිස් පොඩ්ඩක් පරිස්සමින් ඕනේ කටයුතු කරන්න. මොකද නොපැහැදුනන්ගේ නොපැහැදීම වැඩි කරන්න හොඳ නැහැ. හැමදේසෙම නොපැහැදුනන්ගේ පැහැදීමයි හදා ගන්න ඕනේ. ඒක නිසා සාමාන්‍ය කතාවක් කරගෙන යනකොට ඉතින් ওই පද නිරුක්ති දාලා අර මන් ධර්මයේ දන්නවා කියලා පෙන්නන මට්ටමක් හදාගන්න එක නම් සුදුසු නෑ. ඒකෙන් වෙන්නේ පින්වතුනි හැම කෙනාටම තේරෙනවා මේගොල්ලෝ මේ ධර්මයේ මේ දන්න බව ලෝකෙට පෙන්නපෙන් යනවා මිසක් දෙයක් අවබෝධ කරගෙන නෑ කියලා. මොකද පින්වතුනි මේ ධර්මයේ අවබෝධ කරන්න තමන් පය පිස්නා 20ක් තේ මානියක් නැතුව පල්ලෙහාට වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් පින්වතුනි වැරදි පාරක යන්නේ. ධර්මයේ අවබෝධ කරන්න සිංහතුනි ඔබට ඔය කේන්ති යන ස්වභාවය සියල්ල නැති වෙන්න ඕනේ. ඔය හැමදෙයක්ම චච්චක් ගන්න ස්වභාවයම නැති වෙලා යනවනේ මේ සද්ධර්මයේ අවබෝධ කරගන්න වෙලාවට. හැමදෙයක්ම ඔබට ගෑවෙනවා නම් එහෙම. ඒ හැම මොහොතකම සිංහතුනි ඔබ ගැටෙනවා. ඔබ ගැටෙනවා කියලා කියන්නේ ඔබ මේ ලෝකේ ඔබ වශයෙන් පවත්වන්න හදනවා. තාම මේ මුලා දෘෂ්ටි වලින් දුර වෙලා නැහැ. හැබැයි මහා කාලයක් සද්ධර්මයේ ශ්‍රවණය කරපු නිසා සිංහතුනි ඔබගේ මානසික ගොඩාක් ධර්ම කාරණා තැම්පත් වෙලා ඇති. දැන් ඉතින් ওই ධර්ම කාරණා දිරෝ ගන්න ඕනේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. නිකන් ගොඩ ගහලා තියෙනවා. නමුත් මේ ධර්ම කාරණා එකක් හරි Tamanට දිරෙව්වන මේ මේ මේ චිත්තජ ස්වභාවයට එකතුනා නම් සිංහතේ මේ චිත්තජ ස්වභාවේ පාරිශුද්ධත්වයට පත් වෙනවා ක්‍රමයෙන්. ඉතින් ඒ කටයුත්තත් අපි කරගමු. එහෙම කරගත්තේ උදවිය ගොඩාක් ඇති. අනිත් එක තමයි සිංහතේ කිසිම කෙනෙක් හිතන්නේ නැව මං කාටවත් දොස් එහෙම නගනවා කියලා. මෙතන ඉන්න කාවත් මං ඇසුරු කරලා නෑ වැඩි. මොකද මම වැඩි කාලයක් ලංකාද්වීපය තුල නෙමෙයි හිටියේ. ඒක නිසා මම කාවත් ඇසුරු නිසුරු කළා නැහැ. අපේ විහාරාධිපති දැන්ට විහාරාධිපති කම කරන ඒ අපේ මහෞත්තමයන්න් වහන්සේව ඉතින් අවශ්‍ය පුළුවන් වෙලාවක ඇසුරු කරනවා. ඒ හැරෙන්න එහෙම කාලයක් උදා වෙලා නැහැ. එහෙමනම් පින්වතුනි මම මේ ඔබට කියන්නේ මේ මේ මේක අපි රැකගත යුතු දෙයක්. ඉතින් ඒක නිසා ඔබගේ මාර්ගඵලයේ උදෙසා ඔබ මේ සද්ධර්මයේ පාවිච්චි කරන්න. ඔබ හැමතිස්සෙම බලන්න පින්වතුනි ඔබ මාර්ගඵලයේ ලැබුවද කියලා. ඔබ සෝතාපන්න නම් ඊළඟ මොහොතේදී ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබගේ සකදාගාමි ඵලය සාක්ෂාත් කරගන්න. ඊට පස්සේ අනාගාමි ඵලය. එහෙනම් ඔබට තව වැඩ තියෙනවා කරන්න. මෙතන වැඩ නැතුව ඉන්නවා නම් ඉන්නේ සිංහතුනි අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්ත මහා උත්තමයෙක් විතරයි. හැබැයි ඒ උත්තමයටත් වැඩක් තියෙනවා අනිත් අයට පිහිට වෙන්න. එහෙනම් හැම මොහොතක්ම පාවිච්චි කරන්න සිංහතුනි තමන්ගේ නිවන උදෙසා. එතකොට තමයි මේ මාර්ගයේ වැඩෙන්නේ. නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඒ කටයුතු කරගන්න. එහෙමනම් දැන් ධර්මයේ තර්ක කර කර පිංගුතුනි අවබෝධයට ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි තවත් එක කරුණක් සිද්ධ වෙන්න ඕන ඔය අතර. ධර්මයේ තර්ක කරන ගමන් පිංගුතුනි තමන්ගේ ජීවිතවලට දාලා බලන්න. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට මේ ධර්මයේ දාන්න. ඒ ජීවිත අත්දැකීමට ධර්මයේ දානකොට පිංගුතුනි එතනදී තමන්ට ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙනවා. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වුණේ නැත්තම් ඔබ ධර්මයේ දන්නවා විතරයි සිංහතුනි, ඔබට ධර්මයේ අවබෝධ වෙලා නැහැ. ධර්මයේ අවබෝධ නොවන තාක්කල් සිංහතුනි මාර්ගඵල ලබන්න බෑ. එහෙනම් දැන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමවේදයකට ඕනේ ධර්මයේ ශ්‍රවණය කරන්න. නිකං ශ්‍රවණය කළා හරියන්නේ නැහැ. මම ඔබට ඔබ උදාහරණයකින් පෙන්වන්නම්. ඔය ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ සිංහතුනි ඒ කරුණ උදෙසා යම්කිසි අවිද්‍යාව ප්‍රත්‍යක් තියෙනවා නම් ඔන්න ඔය අවිද්‍යාව ප්‍රත්‍ය දුරු කරගන්න ඕනේ. ඒ අවිද්‍යාව ප්‍රත්‍ය දුරු වීමත් එක්ක තමයි පින්වතුනි ධර්ම අවබෝධය කියන එක තමයි ලැබෙන්නේ. එතකම්ම මේක හිර වෙලා තියෙන්නේ. ඔබ යම්කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී පින්වතුනි ඒ ධර්ම දේශනාව ශ්‍රවණය වෙනකොට ඔබට ලොකු විශ්වාසයක් ජනිත වෙනවා. හැබැයි විශ්වාසයක් ජනිත වීම නෙමෙයි පින්වතුනි අවබෝධය කියලා කියන්නේ. ඒ ජනිත වෙච්ච විශ්වාසය තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාලා බලනකොට තමන්ට ප්‍රත්‍යක්ෂව වැටහිලා යනවා ඇත්ත නේන මේ කියන කාරණාව කියලා. අන්න එතකොට අර කාලාමයන්ට තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ කාලාම සූත්‍රයේ කරුණු වලට මේක අඩංගු වෙනවා. දැන් මම ඔබෙන් ඇහුවොත් එහෙම මේ දුකට හේතුව මොකද්ද කියලා පැනමු ගමන් කියයි තණ්හාව කියලා. එතකොට සමහර කෙනෙක් සිංහතුනි ඒක අවබෝධයෙන්ම කියනවා. හැබැයි සමහර කෙනෙක් කියන්නේ එක්ක හාමුදුරුවෝ කියපු නිසා, එක්ක පෙළ පොතේ තියෙන නිසා, එහෙම නැත්නම් බුදු හාමුදුරුවෝ කියපු නිසා, තරකෙට ගැළපෙන නිසා, ඔන්න ඔය කරුණු නිසා තමයි තව කෙනෙක් ඔය ගැන කියන්නේ. එහෙනම් ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔබ යමක් අවබෝධ කළා නම් පින්වතුනි එහෙනම් එතනින් එහාට ඔබ ඒ කරුණ ගැන දන්නේ බුදුහාමුදුරුව කියපු නිසා නෙමෙයි. පෙළ පොතේ එන නිසා නෙමෙයි. පෙළ දහමේ එන නිසා නෙමෙයි. ගුරු පරම්පරාවෙන් එන නිසා නෙමෙයි. ඔබට මේක මනාකොට අවබෝධ වෙච්ච නිසා. ඔන්න ඔය කාරණාව තමයි මේ මේ මේ අවස්ථාවේදී උදා කරගත්තේ නැත්නම් පින්වතුනි නිකන් ධර්මයේ දන්නෝ විතරයි අවබෝධයක්ට ඇවිල්ලා නැහැ. එන අවබෝධයකට එන්න නම් දැන් කර යුතු කාරණා මොකද්ද? සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ, ඒ ශ්‍රවණය කරපු ධර්මයේ තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දදා බලන්න මේක මේ ඇත්තද මේ කියන කතාව කිය. මම ඔබ උදාහරණකින් ඔබට පෙන්වන්න. ඔබ හිතන්න පින්වතුනි ඔබගේ අල්ලපු ගෙදර මහත්තයා පිප්පකොට්කාරයෙක්. දැන් ඕක යාළුවෙක් ඇවිල්ලා ඔබට කියනවා ඔබගේ අල්ලපු ගෙදර මහත්තයා පිප්පකොට් ගහනවා කියලා. දැන් මේ යාළුවා ඇවිල්ලා කිව්වහම අල්ලපු ගෙදර මහත්තයා පිප්පකොට් ගහනවා කියලා ඔබට විශ්වාසයක් ජනිත වෙනවා. මේ යාළුවා බොරු කියන කෙනෙක් නෙමෙයි. හැබැයි විශ්වාසයක් ජනිත වුණාට ඕක ප්‍රත්‍යක්ෂද ඔබට? ඔය පිළිබඳ ඔබට නොදැනීමක් නැද්ද බින්දු මාත්‍රයක හරි? කොච්චර යාළුවා ඕක කිව්වත් තින්වදිනේ ඔබ තුල නැගිනව නොදැනීමක් ඔය සම්බන්ධව. අන්න එතකොට තින්වදිනේ ඔය නොදැනීම නිසා ඔබට මේක තාම ප්‍රත්‍යක්ෂ නැහැ. එහෙනම් විශ්වාසයක් තියෙනවා ප්‍රත්‍යක්ෂයක් නැතනම්. තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා මේක පිප්පකොට් කාරේ කියලා. ඕක කියනකොට ප්‍රත්‍යක්ෂ වුණාද දැන්? මෙතන ඉන්න විරිස් මාත් එක්ක කතා කරන්නකෝ. දැන් ප්‍රත්‍යක්ෂ වුණාද? නැහැ. විශ්වාසය වැඩි වුණා. ඔබගේ බිරින්දෑ හෝ ස්වාමි පුරුෂයා ඇවිල්ලා කියනවා මේක පිප්පකොට් ගහනවා කියලා. ඒත් ඔබට ප්‍රත්‍යක්ෂද මේක? නැහැ. තවත් උනේ පින්වතුනි විශ්වාසය වැඩි වෙච්ච එක විතරයි. එහෙමනම් පින්වතුනි මේ යමෙක් මේක කියන්න කියන්න කියන්න කියන්න වෙන්නේ විශ්වාසය වැඩි වෙන එක විතරයි. ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ ඔච්චර ආදරේ කරන ඔබගේ දරුවත් ඇවිල්ලා කියනවා තාත්තේ මෙහෙමයි කියලා. ඒත් ඔබට විශ්වාසයක් විතරයි නේද හටගන්නේ? එහෙනම් දැන් විශ්වාසයේ ඉහළට ඉහළට ඉහළට යනවා මිසක් පින්වතුනි මේක ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඔබ දවසක් වැඩ ඇරිලා ගෙදර එනකොට ඔබ දකින්න බස් එකේදී මේක ඇස්පනා පිටුම පිප්පකොට් ගහනවා. අන්න දැන් ඔබට ජීවිත අත්දැකීමක් තියෙනවා මේ සම්බන්ධ. ඒ ජීවිත අත්දැකීමෙන් පින්වතුනි අර විශ්වාසයෙන් ගත දහම් කරුණු අර ඒ ගත්ත ඒ ආරංචිය දාලා බලපු ගමන් ඔන්න මොකද උනේ? ඒ පිළිබඳ තිබුණා නම් අවිද්‍යාවක්, අන්නේ අවිද්‍යාව ෂේ වෙලා ගියා. දැන් එහෙනම් කාගෙන්වත් අසා දැනගත් එකක්ද ඔය? ඔය කාගෙන්වත් අසා දැනගත් කරුණක්ද ඔය කතා කරන්නේ? නැහැ. දැන් එහෙනම් මේ පරපුරෙන් එන හින්දාද මේ කතා කරන්නේ? නැහැ. ප්‍රත්‍යක්ෂ වුණා. ඒ කාන්තෙන්ම තමන්ගේ ජීවිත අත්දැකීම් වලින්ම වැටහිලා ගියා මේක අපි ඉපකොට් කාර්යය කියලා. ඔන්න ඔතන තමයි පින්වතුනි ප්‍රත්‍යක්ෂ වීම සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් ඔය කරුණට අනුව සිංහදෙනි ධර්මයේ ශ්‍රවණය කරගෙන ශ්‍රවණය කරගෙන ශ්‍රවණය කරගෙන යද්දි හැම මොහොතකම වෙන්නේ මොකද්ද? විශ්වාසයේ වැඩි වෙවි වැඩි වෙවි යනවා. එක හාමුදුරු කෙනෙක්ගෙන් සද්ධර්මය අහනවා, විශ්වාසයක් ඇති වෙනවා. ඒ කරුණම තව හාමුදුරු කෙනෙක්ගෙන් අහනවා, තවත් විශ්වාසයක් ඇති වෙනවා. ඒ කරුණම තව හාමුදුරු කෙනෙක්ගෙන් අහනවා, තවත් විශ්වාසයක් ඇති වෙනවා. දැන් හාමුදුරුව 100 නමකින් විතර එකම ධර්ම කරුණක් අහලා තියෙනවා. පින්වතුනි විශ්වාසයේ වැඩි වෙලා තියෙනවා, කටපාඩමට ඇවිදලා තියෙනවා. නමුත් එක දෙයක් අඩුයි. ඒ තමයි සිංහදෙනි ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් හාමුදුරුවෝ ලක්ෂයකින් බණ ඇහුවත් වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් වෙන්න ඕනේ මොකද්ද? මොකද්ද වෙන්න ඕනේ? තමන්ගේ ජීවිත අත්දැකීමට වැටලා සිංහදෙනි තමන්ට ඒක වැටහිලා යන්න ඕනේ කියන කාරණාව. එහෙනම් දැන් මේ වෙලාවේ සිංහදෙනි මේ කතා කරන හැම කරුණක්ම තමන්ගේ ජීවිතයට දාලා බලන්න මේක ඇත්තද කියලා. දැන් ඔබට හොඳ ආකාරවම පේනවා ඔබගේ බිරිඳගේ ජීවිත අත්දැකීම් තුලින් ඔබට නිවන් දකින්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ වෙන්න නම් තමන්ගේ ජීවිත අත්දැකීම් තුලටම දාන්න ඕනේ. එහෙනම් තමන් තුලින්ම පින්වතුනි මේ සත්‍යධර්මයේ අවබෝධයට ගන්න ඕනේ. තමන් තුලින්ම මේක නැගිලා එන්න ඕනේ. මේකේ සත්‍ය අසත්‍යතාවය. අන්න එතකොට අර කාලාම සූත්‍රයේ කියපු කරුණු ටික ඔක්කොම සම්බන්ධ වෙනවා එතනට. එහෙමනම් දැන් ඔන්න ඔය කරුණ මතක ඇදුව කරන්නේ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරවම තේරෙනවා නේද පින්වතුනි ඔබට මේ බණ අහනවට වඩා දෙයක් කරන්න තියෙනවා කියලා මෙතන. හැමෝම හිතන් ඉන්නේ දස්සනේන පහතබ්බ කියලා කිව්වට පස්සේ ආ මේ කණටි කණ තියාගෙන ඉතිහම ඔක්කොම හරි කියලා. එහෙම හරියන්නේ නැහැ. එහෙම කොච්චර ඇහුවත් සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. සෝතාපන්න ඵලයට පත් වෙන්න නම් ඔය කියපු කරුණු කාරණාව කරන්න ඕනේ. විද්‍යා පාඩමක් අහගෙන ඉන්නවා වගේ ඉතිහාසයේ පාඩමක් අහගෙන ඉන්නවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒගේ මොහොතේදී පින්වතුනි තමන් මේ ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂ කරගැනීමේ යෙදෙන්න ඕනේ කියන කාරණාව ජීවිත අත්දැකීම් වලට දදා. ඒක නිසා තමයි පින්වතුනි පුළුවන් තරම් උදාහරණ උපමා උපමේය දාලා මේ සද්ධර්මයේ කතා කරන්නේ. නෙය්‍ය පුද්ගලයන්ට සද්ධර්මයේ අවබෝධ කරගන්න සතාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන පින්වතුනි පුළුවන් තරම් උපමා උපමේය නිරුක්ති අර්ථ ඔය හැම එකක්ම පැහැදිලි කර කර පැහැදිලි කර කර කතා කරන්න කියන. ඒ පැහැදිලි කර කර කතා කරනකොට පින්වතුනි අන්න අර ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනවා. එහෙනම් ඇයි අපි මේ බුදුහාඳුරෝ ඇයි කිව්වේ උදාහරණ කියන්න කියලා ඒකට? ඒ ජනපදයන්ට අදාළව ඒ ජනපදයන්ගේ තියෙන නිරුක්ති ක්‍රමවේද වලට අනුව ඒ ජනපදයන්ගේ තියෙන විවාහාරයට අනුව උදාහරණ අරන් පෙන්වන්න කියලා කිව්වේ ඇයි? ඒකට හේතුව තමයි පින්වතුනි ඔබට එතකොට මේක ග්‍රහණය කරගන්න ලේසි. ඔබගේ ජීවිත අත්දැකීම් වලට ඒක දාගන්න ලේසි. ගාල්ල පැත්තේ මනුස්ස කොට්ටාසයක් ඉන්නවා නම් ඒ අයගේ තියෙන ජීවිත අත්දැකීම් ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන් පින්වතුනි නුවර පැත්තේ ඉන්න අයට වඩා. එහෙනම් ගාල්ල පැත්තේ සද්ධර්ම දේශනාවක් කරන්න ගියාට පස්සේ ඒ පැත්තෙන් ඒවට අදාළ උදාහරණ උපමා උපමේය ගන්න පුළුවන් නම් ඒ පැත්තේ යම් වහරක් යනවනම් බස් වහරක් තියෙනවනම් ඒ බස් වහරට අනුකූලව උදාහරණ උපමා අරන් කතා කරන්න පුළුවන් නම් අන්න එතකොට පින්වතුනි ඒ අයට මේක වටහා ගන්න හරි ලේසියි. මොකද හැම මොහොතකම ඒ අය මේක දා ගන්න ඕනේ. ඒ අය හැම මොහොතකම මේක දා ගන්න ඕනේ ජීවිත අත්දැකීමට. එහෙනම් දැන් ඔබ මේ වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ජීවිත අත්දැකීමට මේක ඒකාන්තයෙන්ම දා ගන්න. එහෙම දා ගන්න නැතුව කොච්චර බණ ඇහුවත් පින්වතුනි මේ වැඩේ කරන්න බෑ. අපිට නිරන්තරයෙන්ම ඇහෙන වචනයක් තියෙනවා පින්වතුනි හරීම හාස්‍යජනකයි ඒ කතාව. ඒ තමයි මේ මහා උත්තමයාගේ ධර්මය අහලා ඒ මහා උත්තමයා ගාව ධර්මය අහහ වහ කාලයක් ඉඳලා තව ඒ උත්තමයාගේ පිරිනිවන් පෑමෙන් හෝ තවත් උත්තමයෙක් එහෙම නැතුව හෝ තවත් උත්තමයෙක් බිහි වුණාට පස්සේ ඒ උත්තමයා ගාවට ගිහිල්ලා කියනවා දැන්නේ තේරෙන්නේ කියලා. ඒ උත්තමයා ගාවත් කාලයක් ඉඳලා තවත් උත්තමයෙක් ගාවට ගිහිල්ලා දිනවා දැන් තමයි තේරෙන්නේ කියලා. මම නම් කියන්නේ පින්වතුනි ඔය කියන පිරිසට කවර කවදාකවත් මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. හේතුව අත්ෙන් අත්තට පයින් කුරුල්ලක් පෙමිණ නැහින හින්දා. මෙතන පොඩ්ඩක් ඉන්නවා. මෙතනින් ගිහිල්ලා අතන්ට කියනවා දැන් තමයි තේරෙන්නේ කියලා. එතකොට බලද්දි මේ මගේ ගුරු උත්තමයාගෙන් ධර්මයේ ගත්තා ඉන්නේ බොහෝම සුළු පිරිසක්. ඇයි දැන් තමයි ඉන්නේ තේරෙන්නේ? මට නම් උන්වහන්සේට ඒක කතා කරපු පළවෙනි වචන 10 දීම තේරුණා පින්වතුනි. එතනින් එහාට මට ගුරුවරු අවශ්‍ය වුණේ නැහැ මේක කරගන්න. උන්වහන්සේව ගුරු කරගත්ත ත්‍රිපිටකේ අතට ගත්තා. ඒ ධර්ම මාර්ගයේ තමයි මම යන්නේ. නෝ මහා කාලයක් ධර්මයේ ශ්‍රවණය කළා ඇතේ. මම විනාඩි 10යි උන්වහන්සේට ඒක කතා කළේ. ඒ විනාඩි 10දී උන්වහන්සේ මට අවවාද තුනක් දුන්නා. උන්වහන්සේ මාව දැක ගන්න ඇති මං කවුද කියලා. අවවාද තුනක් දුන්නා. පළවෙනි අවවාදේ තමයි උන්වහන්සේ මට දුන්න කින් සත්‍ය ගවේෂී කින් කුසල ගවේෂී. ඕන් ඔක කරන්න කියලා. මේ සත්‍ය හොයාගෙන යන්න කියලා කිව්වා. දෙවෙනි කාරණාව කිව්වා පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න කියලා කොහොම හරි. ඒකට සියලු කරුණු කාරණා අපි සංවිධානය කරගෙන යනවා දැන්. අපේ විහාරාධිපති හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා සහිතව ඒ කරුණු කාරණා කරගෙන යන්න අපි තව පිරිස් ගොඩක් මේවට සම්බන්ධ වෙයි ඊට පස්සේ. ඒව කරන්න සීල විධිවිධාන අපි සකස් කරගෙන යනවා. මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්න කියන මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න කියලා ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඒක ඒ ආකාරයෙන් කරන්න කියලා. තුන්වෙනි කාරණාව තමයි කිව්වේ මේ ලෝකේ ඉන්න ඔක්කොම නිවන් දක්වන්න උත්සාහ කරන්න එපා කිව්වා. ඉතින් උන්වහන්සේ දැක ගන්න නැති පිටුතුනේ හිත තුල තියෙන වීර්යය. මොකද උන්වහන්සේ මහා ප්‍රඥේ. ලෝකේ ඉන්න හැමෝම නිවන් දක්වන්න අපිට බෑ කියන එක තමයි ඒ උන්වහන්සේ කිව්වේ. හැබැයි මම කියලා නෙමෙයි මේ ලෝකේ ඉන්න ඔක්කොම නිවන් දක්වනවා අපි හඳුන්නේ කියලා කියන නෙමෙයි උන්වහන්සේ ඒක තමයි මට කිව්වේ. ලෝකේ ඉන්න ඔක්කොම නිවන් දක්වන්න උත්සාහ කරන්න එපා කිව්වා. මොකද ඒ තුල පින්වතුනි අපි සමහර විට පසුගාමී වෙන්න පුළුවන් නිසා. මොකද අද බලන ටිකක් අහගෙන ඉන්න කෙනා පහ කොහේ හරි තැනකට ගිහිල්ලා කියනවනේ දැන් තමයි තේරෙන්නේ කියලා. ඒක නිසා පින්වතුනි මේ ධර්මයේ අහන විදිහට ධර්මයේ ඇහුවනම් පින්වතුනි ඔබට මෙතන තේරෙනවා මේ කියන එක. ඇහෙන්නම් වාලි ඇහුවනම් පින්වතුනි ධර්ම දේශනා 100ක් ඇහුවත් තේරෙන්නේ නැහැ තමයි ඒක හරියට හරි ඒ කියන එක. ඉතින් මේ අපි හැමතිස්සෙම පින්වතුනි උත්සාහ කරමු මේ මාර්ගඵලයන් උදෙසා කටයුතු කරන්න. මේ මහා උත්මයා මහා සාර ධර්මස්කන්ධයක් ලෝකෙට දුන්නා. තථාගතයන් වහන්සේගේ යම් වැහිච්ච ධර්මස්කන්ධයක් තිබුණා නම් මෙච්චර කාලයක් තිස්සේ සැඟවිච්ච ධර්මස්කන්ධයක් තිබුණා නම් ඒ ධර්මස්කන්ධයේ මහා විශාල ලෙස එළියට දැම්මා. හැබැයි ඔය හැම ධර්ම කාරණාවක්ම දැනගන්න ඕනේ නැහැ නේද නිවන් දකින්න. හැබැයි ලෝකෙට මුදුන වෙලා ඉන්න නම් ලෝකෙට මුදුන වෙලා ඉන්න නම් පින්වතුනි ඔය හැම ධර්ම කාරණාවක්ම දැනගන්න එක හොඳයි. අනිත් අය දන්නවට වඩා තව පොඩ්ඩක් හරි ධර්මයේ දැනගත්තා නම් පින්වතුනි ඒ අය අතර මුදුන වෙලා හිටිය හැකියි. අද මම දේශකෙක් වෙලා ඉන්න එක පින්වතුනි මට හරි පාඩුවයි මගේ නිවන් මාර්ගට. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න කියන ඔය ටික කරගත්තාම නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් මොකටද මේ මහා සාර ධර්මස්කන්ධයක් හොයන්නේ අපි? අද මටත් ඒක හොයන්න වෙලා තියෙනවා පින්වතුනි මොකද මම දේශකෙක් නිසා. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අනුකම්පාවෙන් ඒකට උත්තරයක් දෙන්න එයා මේකෙන් නිදහස් කරගන්න ඕන නිසා. හැබැයි අනිත් අයද පින්වතුනි ලොකු අවස්ථාවක් තියෙනවා මේ කරන දෙයක් කරලාගෙන ඉවරලා මේක ඉවර කරගන්න. එහෙනම් මහා සාර ධර්මස්කන්ධයන් පස්සේ දුවන්න හදන්න එපා කවුරු. නිවන් දකින්න ඕනෑමට මම මේ කියන්නේ. මම වැරදි නම් ඔබ ඔබගේ පාරේ යන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අවවාදයක් විතරයි දෙන්නේ. ඔය මහා සාර ධර්මස්කන්ධ පස්සේ ඔය යන්න ගියාට පස්සේ අන්තිමට පින්වතුනි ඔබට වැටහෙන්නේ නැහැ සමහර වෙලාවට එක උත්තමේ කියන දේ තව උත්තමේ කියන දේ ඔබට වැටහෙන්නේ නැතිකම නිසා ඔබට හිතෙනවා මෙයා කියන එකයි වෙනස් කියලා. බුදුහාමුදුරුවෝ කැලගහේ උපමාවට අරන් කිව්වේ මේ ඔක්කොම කැලගහ තමයි. එක කාලයකට මේ පාටයි එක කාලයකට මේ පාටයි එක කාලයකට මේ පාටයි නමුත් මේ ඔක්කොගෙම මේ අඳුන්වන්නේ කැලගහ තමයි. හැබැයි පින්වතුනි අර ධර්මයේ ගැඹුරට යන්න යන සතාගතයන් වහන්සේ මේක මේ සමුදුරකට උපමා කරගත්ත නිසා මේ ධර්මයේ ගැඹුරට යන්න පින්වතුනි බෙල්ල ගාවට එනකන් එරිලා යනවා අන්තිමට. දන්නේ නැතුව. එතකොට තමන්ට දරන්න බැරි ප්‍රමාණයක් යනකම් මහ මූද ඇතුළට යන්න ගත්තට පස්සේ තමන්ට වැටහෙන්නේ නැහැ තමන් කොහෙද ඉන්නේ දැන් තමන් මොකද්ද කරන්නේ කියලා. ඒ කියන ධර්මස්කන්ධේ හරිය ගැඹුරුයි තේරෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? එක උත්තමයේ කියන එකයි අනිත් උත්තමයේ කියන එකයි ඔබ කම්පයා කරලා බලනකොට ඔබට වැටහිලා එනවා හානේ මෙයා වැරදි මෙයා හරි නැත්නම් මෙයා වැරදි මෙයා හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? සිංහතනි පිල් බෙදෙන්න පටන් ගන්නවා. නිවන් දකින්න එක පැත්තක දාලා ඊට පස්සේ පිල් බෙදි මේ ස්ථානයත් අඳුරු කරලා දානවා. මේ ධර්මයේ නැගිච්ච මහා සාර ස්ථාන. ඊට පස්සේ පින්වතුනි ලෝක සත්‍යය හිනා වෙනව නේද අපිට? ඉතින් මේවා අපි පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ. සරල ධර්ම කාරණාවක් අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්කම තියෙදි මහා ගැඹුරු ධර්ම කාරණා ඔස්සේ යනවා. ගිහිල්ලා තමන්ට දරා ගන්න බෑ තමන්ට අවබෝධයට ගන්න බෑ කියන්නේ මොකද්ද කියලාවත් හරියට තේරෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙතනින් එක වචනයක් අල්ලගන්නවා අතනින් එක වචනයක් අල්ලගෙන ඔය ප්‍රශ්න දෙක මත ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එක කට්ටියක් එක පැත්තක අනිත් කට්ටිය අනිත් පැත්තේ. ඔන්න ඔයගේ ප්‍රශ්න උදා වෙන්න පුළුවන් පින්වතුනි මේ ශාසනය ඇතුලේ. ඉතින් මම ඔබට කියන්නේ ඔබ නිවන් දකින්න නම් ආවේ මොකටද? ඔය මානයක් මොකටද? ඔය ඉහළ යන්න හදන්නේ? නිවන් දකින්න නම් ආවේ පින්වතුනි රාගක්කේ කරන්න, ද්වේෂක්කේ කරන්න, මෝහක්කේ කරන්න. ඔය තුන කරන්න පටිච්ච සමුප්පාදයේ මහ ගැඹුරට බහින්නේ මොකටද? තමන්ගේ වැඩේ කරගෙන ඉවර වෙලා ඒක කරන්න. අරිහත්ත්වයේ සාක්ෂාත් කරගෙන ඉවරලා උන්නම් බහින්න ඕකස්සට. ඔක්කොම ධර්ම කාරණා බදා ගන්න හදන්න එපා. ඔබට හිතෙනවා නම් ඔක්කොම ධර්ම කාරණා මේ 84000ක් මේ තියෙන ධර්මස්කන්ධේම ඕනේ නම් මේක කරගන්න. එහෙනම් ඒක ඔක්කොම ඉගෙනගෙන ඉන්න ඉස්සෙල්ලා. ඉගෙනගෙන ඉඳලා බලන්න මේ ටික ඉගෙනගෙන අවසන් වෙනකොට Tamanට මේ අරිහත්ත්වය සාක්ෂාත් වෙයිද කියලා. එහෙම නැත්නම් පින්වතුනි මේ සරල ධර්ම කාරණාවක් අරගෙන මේ ලෝකේ අවබෝධ කරන්න පටන් ගන්න. ඒකයි වෙන්න ඕනේ. පැත්තකට වෙලා ඉඳගෙන මේ ලෝකේ අවබෝධ කරන්න පටන් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකේ දකින්න. මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ මොකද්ද මේ තියෙන්නේ කියේ? අත ගහන දැන මහ දුකක් තියෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් ඔබට ඒක ප්‍රත්‍යක්ෂව වැටහිලා තියෙනුනේ මේ වෙනකොට. මේ වෙනකොට ඔබට ඒක ප්‍රත්‍යක්ෂව වැටහිලා නැත්නම් සිංහදෙනි මේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියන ස්වභාවය ගැන එහෙනම් ඉස්සෙල්ලා ඒක අවබෝධයට ගන්න. මේ මුළු ලෝකෙම දුක මත පිහිටලා තියෙනවා කියන එක Tamanට අවබෝධ වුණේ නැත්නම් සිංහදෙනි දුක්ඛම් බයත් තියෙන කියන තැනට ඔබ වැටෙන්නේ නැහැ කවදාවත්. ඔය තැනට වැටෙන්නේ නැත්නම් සිංහදෙනි ඔබට මේ ලෝකේ ආසාර බව වැටෙන්නේ නැහැ. ලෝකේ අසාර බව වැටහෙන්නේ නැත්නම් සිංහතුනි ඔබ කවර කවදාකවත් සත්‍යය දිට්ඨියෙ මිදෙන්නේ නැහැ. කායසත් කිය කිය ලෝකේ යල්ලන මුලාවෙන් වැටිලා ඉන්නවා. ඒ ලෝකේ යල්ලන මුලාවට ධර්මයත් එකතු වෙනවා. ඒ ධර්මයත් එකතු වෙලා දැන් මොකද කරන්නේ? ධර්මකදමම ධර්මදරයි මමයි ලොක්ක මමයි මුදුන කියලා එතනිනුත් උඩට පනින්න හදනවා ඊට පස්සේ. ඉතින් Tamanට විනාශයක් සිද්ධ වෙන්නේ ඒකෙන්. මං ඒකයි ඔබට හැමදෙස්ෙම පැහැදිලි කරන්න පිගන්නේ. ඔබ හැම දේශනාවක්ම මං හැම දේශනාවකම ඔබට කියන්නේ ඒකයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ අහන්න පිංගුතුනි පයතිස්සම් 20ක් තේ වැටෙනවා බිමට. අද මම ලැජ්ජාවටපත් වෙනවා පිංගුතුනි. තථාගතයන් වහන්සේ, සාරිපුත්‍රයන් වහන්සේ, මගේ ගුරු දේවයන්න් වහන්සේත් ඔක්කොම පයතිස්සම් 20ක් තේ ඉන්නවා. මං ඊට වඩා අඩි දෙක තුනක් උඩින් ඉන්නවා. මොන ලැජ්ජ නැති වැඩක්ද බලන්න. එහෙනම් මේ මොහොතක් නැර බලන්නේ පිංගුතුනි ආන්ගේ උත්තමයන් වහන්සේලා ඉන්නේ පයතිස්සම් 20ටම වැටෙන්නේ. ඊයේ දිවිත මානේ මට අද නෑ. සද්ධර්මයේ අවබෝධ කරන්න මෙනෙහි කරන්න පිංගුතුනි, ඒ මානේ බැහැලා පල්ලෙහාට වැටෙනවා. තව කෙනෙක් හිතේ දෙන වචන කතා කරන්න හිතෙන්නේ නෑ. මා අයියෙන් කෑ ගහලා තව කෙනෙකුට ආශ්‍රය පනවන්න හිතෙන්නේ නෑ. ඔක්කොටම යන්න දීලා පැත්තකට වෙලා මගේ ගමන යන වැඩ පිළිවෙකට තමයි හැමදෙස්ම හිතෙන්නේ. ඉතින් ඒක ඔබේ ජීවිතේ ඒක නෙමෙයි දෝන්නේ. ඔබට ඕනේ පයිපිස්නා 20ක් තේ මන් නැතුව ඉන්න නෙමෙයිද? ඔබට ඕනේ පිරිසක් අතර මුදුන වෙන්නද? ඔය ටික පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම නොත් නිකුතනි අපරාධේ නිකන් අර පන්සලේ බල්ලා කියන தත්ත්වෙට වැටෙන්න තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මහා සාර පිම්බිමට එන හැම කෙනෙකුටම මම කියන්නේ මේ සද්ධර්මයේ අවබෝධ කරගල ඔබතුලින් අරිහතුන් වහන්සේ නමක් පිහි කරගන්න. මේ උත්තමයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින උන්වහන්සේලාගේ නිකුත් වෙන මහා කිරණ රශ්මි ධාරාවක් තියෙනවා නිකුතනි. මේ හැම එකකින්ම ඒව උපනිෂ්ඨ වෙන ඔබට මේක කරගන්න. එහෙනම් මේ ස්ථානයේ ඉන්න හැම මොහොතක් ගානෙම ඔබ අදිස්ථාන කරන්න මම නිවනම නාතයි, මම නිවනම සාක්ෂාත් කරගන්නවා කියලා. මට ඔය එක අනිත් එකම දෙයක්වත් අවශ්‍ය නැහැ කියලා. ඒ මත ඉඳගෙන මේ කටයුත්ත කරනවා නම් ඔබට මේකේ සාර්ථකත්වයක් උදා කරගත්ත හැකි නැත්නම් පින්වතුනි කොච්චර මේ ධර්මයේ අසුරු කළත්, කොච්චර මේ ස්ථාන අසුරු කළත් අන්තිමට පින්වතුනි ඔබට කිසිම මාර්ගඵලයක් නැතුව මිය දෙන්නයි වෙන්නේ. හැබැයි මේ ස්ථානයක් අසුරු කරපු නිසාවත් අදුම ධර්මයේ දිව්‍ය ලෝකයේ යන්න පුළුවන් මේ ස්ථාන අසුරු කරපු අන්තිම කෙනාට. ඒක ඒ තරම් මහා ශක්තියක් නැගෙන ස්ථාන මේවා. එහෙමනම් දැන් ඔබ කරන්න ඕනේ කාරණාව දන්නවා. මේ මහා ධර්ම කාරණා නෙමේ පින්වතුනි, තමන්ට දුක්ඛාරය සත්‍ය වැටුණාද කියලා හිතලා බලන්න. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැන ඔබ ඉන්නවද බලන්න. ඒක ඉන්නේ නැත්නම් පින්වතුනි ඔබ හොඳ ආකාරව මේක අවබෝධ කරගන්න බලන්න. ඒක තමන්ට වැටහෙන්න ආරින්. ඒ තමන්ට ඒක වැටහෙන්න පින්වතුනි මේ මට මේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ ලෝකේ මට එපා කියන දෘෂ්ටියට එනවම තමයි. හැබැයි ඕක නොවැටහෙන තාක්කල් ඔය දෘෂ්ටියට ඔබ එන්නේ නැහැ. ඔබ හැමදෙස්සෙම ඉන්නේ ලෝකේ සාරය කියන දෘෂ්ටියට. කොහෙන් හරි වැටෙන උතන්ට ගිහිල්ලා. කායසත් කියේ පින්වතුනි අනාදිමත් සංසාරකින් ඉඳලා ආපු ගමනෙන් තියෙන්නේ. එහෙනම් මොකක් හරි දැකපු ගමන් තමන්ට වැටහිලා ඉන්නේ මොකද්ද? කායසත්. අනේ මේක කොච්චර සාර්ථක මේක මට ලැබෙනවද? දැඩි වෙනසම අවිද්‍යාවෙන් තමයි කටයුතු කරන්නේ. මොකද පින්වතුනි ඕක මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් ඔය තියෙන්නේ. කාය සත් කියලා ගත්ත හැඟීමක් තියෙනවා නම් පින්වතුනි ඒක මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක්. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැන නෙමෙයි මම මේ කියන්නේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය වැටිච්ච කෙනා ඒ කාන්තේම අපාගත වෙනවා. නත්ති දින්නන් නත්ති ඉතන් නත්ති හුතන් නත්ති සුකර දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති ආයන් ලෝකෝ නත්ති පරන් ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නාය ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අවිද්නා සච්චිකත්වා පවේදෙන්ති කියලා ඒ හදාගත ඒ ක්‍රමවේදයක් තියෙනවනම් ඒ දසා කුසලේ වැඩෙන ක්‍රමවේදයක් තියෙනවනම් ඔන්නෝක පිංගුදින දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඔය මිත්‍යා දෘෂ්ටි වැඩිච්ච කෙනා නියත වශයෙන්ම අපාගාමි. හැබැයි පිංගුදින ඔතනින් මෙහාට ආවත් ඔතනින් මෙහාට ඇවිදින්නලා ලෝකේ සාරයි කියන තැන හිටියත් පිංගුදින ඒකත් මිත්‍යා දෘෂ්ටික ලක්ෂණයක්. ඒක නා නියත වශයෙන් අපාගාමි වෙනවා කියලා කියන්න බෑ. නමුත් අපායට හැරිච්ච කෙනෙක් අපාය ගතියෙ මිදුනා නෙමෙයි, ගති නියත වෙච්ච උත්තමෙක් නෙමෙයි. එහෙනම් අපාගතියටත් හේතු තියෙන කෙනෙක්. එහෙනම් අපාගතියට හේතු තියෙන්නේ ඇයි? මේ ලෝකේ සත් කියලා අල්ලගත්ත නිසා. ওই ලෝකේ සත් කියලා අල්ලගත්ත අය පිංගුදුනේ හැමදෙස්සෙම ඔබ දන්නවා මේ ධර්මයේ හරිම තර්කානුකූලයි. ඔබ හොඳ ආකාරයෙන් බලන්න ඔය සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කරුණු තුනක් සඳහන් වෙනවා. ඔය කරුණු තුනින්ම ලෝකෙට ඇලිලා ඉන්නවා කියලා තමයි කියන්නේ. එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න පිංගුදුනේ යම් කිසි පුද්ගලයෙකුට හිතෙනවා මේ කාය සත් කියලා. කාය හරිම සාරයි කියලා. එහෙනම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ ලෝකේ හරිම සාරයි කියලා වැටහෙන පිරිසක් ඉන්නවා. ඒ සාරත්වයේ වැටහිච්ච ගමන් පින්වතුනි මේ ලෝකේ තියෙන ලොකුම කෑල්ල කඩාගන්න දැඩි අරගලයක යෙදෙනවා. ඔබයි මායි ඔක්කොම ඔතන තමයි හිටියේ. ඉතින් අපි හැමගෙනම සතාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන කලින් ওই ස්ථානවල ඉඳලා තමයි බුද්ධ රාජ්‍යයට පත් උනේ. එහෙනම් ආයි ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉන්න කෙනෙකුට ආපෝ මූ මේ ලෝකේ කන්න ආපු එකෙක් නේ, මූ ලෝකේ කකා ඉන්නවනේ, මූ නිවන් දකින්නේ නැහැ නේ කියන දොස් කියන්න යන්න එපා. ඒකට අවස්ථාව එයි. ඒ අවස්ථාව එනකොට එයාට සද්ධර්මයේ දෙන්නේ ඒ සද්ධර්මයේ අහන්න පින්වතුනි ලෝකේ තියෙන අසාරදභාවය වැටහි. ඔබට නිකන් වැටහුණා නෙමෙයිනේ. මේ ලෝකේ අසාරයි කියලා නිකන් වැටහෙන කෙනෙක් ඉන්නවනම් පින්වතුනි ඒ උත්තමයා එක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පසේ බුදුන් වහන්සේ නමක් වෙන්න ඕනේ. නැත්නම් අනිත් හැම කෙනෙක්ම සද්ධර්මයේ ශ්‍රවණය කළා තමයි මේක ලබා ගන්නෙ. එහෙනම් දැන් අපි කාටවත් කියන්න බෑ අරු මහ කුණා ඕකද නැහැ ඕකන්න හරියන්නේ නැහැ ඕකට ධර්මයේ තේරෙන්නේ නැහැ ඕකටව කියන්න යන්න එපා එහෙම කියන්න එපා. CD එකක් දෙන්න අහන්න. මම මේ සද්ධර්මය අහනවා මමත් මේක හික්මිලා ඉන්නේ ඔබත් පොඩ්ඩක් අහලා බලන්නකෝ. ඉඳන් තියෙන වෙලාවක අහලා බලන්න කසිප්පු කාර්යයේ කෙනෙකුට ඒ කසිප්පු කාර්යයට කසිප්පු බොන්න එපා කියලා කය ගන්න එපා. කසිප්පු කාර්යය කසිප්පු බොන එක ඔබට නවත්තන්න බෑ. ඔබට කරන් තියෙන මොකද්ද CD එකක් දෙන්න අහන්න. කසිප්පු වීලා ඉන්න වෙලාවට හරි කමන්නේ මේක අහපන්ගේ විනාඩි 10ක් හරි තේරුනොත් හොඳයි. පොඩ්ඩක් හරි අඩු වෙලා යනවනේ දිවිච් එක. ඔය බින්දුන ඔය පුරුදු ඔය තියෙන්නේ. පුරුද්ද ගත්තා ජීවිතේ. මේක මේ මේ මේස කකුල බින්දුනේ මේ මේසෙට පුරුද්දලා තියෙන්නේ. මේක ලේසියෙන් ගලවන්න පුළුවන් එකක් නෙමෙයි. එක මිටිපාරක් ගැහුවට ගැලවිලා යන්නේ නැහැ. ඒක නිසා තමයි සද්ධර්මයේ ශ්‍රවණය කළ ශ්‍රවණය කළ ශ්‍රවණය කළ තමයි ඔය පුරුදු ගලවන්න ඕන. සරකාණි කියන සාක්‍ය සෝතාපන්න වෙලක් වැටෙන්න දීලා තියෙනවා. එහෙනම් මේ පුරුද්දක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේ පුරුද්ද ගැලවෙන්නේ නැහැ ධර්මාබෝධය ලැබਿੱච්ච පමණින්. එහෙනම් බින්දුනේ යමිකුඩ නරක පුරුද්දක් තිබ්බා කියලා ඒකව ධර්මයෙන් ඈත් කරලා තියන්න එපා. ඒක සිහියෙන් ඉන්න වෙලාවට ඒකට දෙන්න CD එකක් අහන්න කියලා. ඕන්න මේක අහන්න ඔයා. ඔයා සිහියෙන් ඉන්න වෙලාවක මේක අහන්නකෝ. ඊට පස්සේ ආයි කසිපු ඉවුවට ප්‍රශ්නයක් නැහැ. අර කුබීල වෙරි වෙලා හිටියන ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දවසෙත් කියන්නේ තව එක පැයක් අහන්නකෝ. එතකොට පින්වතුනි ඔබ කාටවත් අරක්කු බොන්න එපා කිව්වට ඒක සිද්ධ වෙන්නේ නැති වුණාට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වතුනි මේ ඇතුළේ ඉන්න කෙනා හික්මෙනවා. ඒකයි තියෙන්නේ. ඒ ඇතුළේ ඉන්න කෙනා හික්මෙනකොට තමයි පින්වතුනි අපරාධ කියන්නේ වඩු වෙලා යන්නේ. ඔබගේ වාහන වලට ඔබ හැම කෙනෙක්ම ලයිසන් අරන් තියෙනවා. ඔය වාහනේ ඔබට වාහනයක් මොකක් හරි බයිසිකල් එකක තරම හරි දෙයක් තියෙනවනම් ඒ හැම එකක්ම පින්වතුනි පැදවීම සඳහා ඔබ අවසර පත්‍රයක් අරගෙන තියෙනවා ලයිසන් එකක් අරගෙන තියෙනවා. ඔය ලයිසන් එක ඔබට දෙන්නේ පින්වතුනි ඔබව ටෙස්ට් කරලා ඉවර වෙලා. ඔබගේ දැනුම පරීක්ෂා කරලා බලනවා ඉස්සෙල්ලා ඔබගේ හැකියාව පරීක්ෂා කරලා බලනවා. ඒ ඔක්කොම බල්ලි වෙරලා ඔබට ඒ අවසරය ලබා දෙන්නේ පින්වතුනි ඔබ ඔය වාහනේ ගිහිල්ලා එකෙක්ගේ අතපය කඩලා දායි, තව එකෙක් යටගල්ල මරලා දායි, තව එකෙක් හෝන් ගහලා මේ මේ මිනිසුන්ගේ පීඩාවට පත් කරයි, ඔය දේවල් කරයි කියලා තමයි ඔබට හික්මීමක් හදලා ඔය ලයිසන් එක දෙන්නේ. හැබැයි පින්වතුනි මේ රජයන් විසින් මේ වාහන වලට ලයිසන් එක දෙනවා. නමුත් තව එක වාහනයක් තියෙනවා ඒ වාහනේ ලයිසන් එක නොදී තමයි සමාජයට දාන්නේ. ඒ වාහනේ තමයි ඔබගේ ශරීරේ. ඔය ශරීරයේ පින්වතුනි ඇතුළේ මේ වෙලාවේ ඔබ හිටියට මම මෙතන මේ ඔබ කියලා කතා කරනවා මම පඬිතු සම්උප්පන්න වශයෙන් මේක වෙන් කරන්න යන්නේ නැහැ මමෙක් නැහැ කියලා මේ වෙලාවේ. මෙතන මමෙක් ඉන්නවා කියලා මේ මතයේ ඉඳගෙන අපි කතා කරමු නැත්නම් මේක තව දිග්ගැසෙනවනේ. අර තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ ඔබගේ ශරීරත් පින්වතුනි තනිකර වාහන වගේ. මේ වෙලාවේ ඔය වාහනේ drive කරන්නේ ඔබ. මේ වෙලාවේ මේ වාහනේ drive කරන්නේ මෙතන මේ මේ මේ දුවන හිත් පරම්පරාව. මෙතන දැන් පෙරේතෙක් එහෙම වැහුනොත් එහෙම එකපාරට මේ වාහනේ දැන් ගැසි තමයි යන්නේ. ඒක තමයි ස්වභාවය. එහෙනම් මේ වාහනේ ඕනෙකුට drive කරන්න පුළුවන් වාහනයක්. එහෙනම් ඔබ බලන්න පින්වතුනි ඔය වාහනේ පදවන ඔය රියදුරාට ලයිසන් එක දීලාද තියෙන්නේ? ලයිසන් එක නොදීපු හිඳ නේද පින්වතුනි යන ගමන් පීයක් ගාද ජරස් ගාලා එන්න දාන්නේ තව කෙනෙකුට. කොහේ හරි වස්තුවක් තියෙනවා ඒක දැක tag ගාලා අරගෙන සාක්ෂි දාගන්න හොරකම් කරයි. කොහේ හරි යන කාන්තාවක් හෝ පුරුෂයෙක් දැක්කම පස්සේ ඇඟාලුම් කම්පාල කොහොමද ඇවිල්ලා ගිහිල්ලා ඒක කාමයේ වරදව හැසිරෙන්නේ? බොරු කියලා කේලම් කියලා පරුස වචන කියලා මිනිසුන් විනාශයටපත් කරන්නේ. ලෝභකම් ද්වේෂකම් මෝහකම් කරගෙන ඉන්නේ එතන. ඔය දසාකුසලේම කරන්න පින්වදිනේ මේක නදාලා ලයිසන් එක හම්බෙච්ච නැති නිසා. මේ සුද්ධ මේ ලංකාවට ඇවිදිලා ඔය ලයිසන් එක නැති කළා. සුද්ධ ලංකාවට එන්න ඉස්සෙල්ලා පින්වදිනේ අපේ පිරිසට තිබුණා එක දෙයක් පිරිවෙන කියලා එකක්. අපේ පරිවේණිය උගන්වන තැන. ඒ පරිවේණිය උගන්වන තැනින් පොඩි කාලෙම ඒ දරුවන් ඒ පිරිවෙනට ගිහින් දැම්මට පස්සේ ඒ පිරිවෙනේ ඉන්න මහ යටිවරයා අපේ පරිවේණිය උගන්වනවා ඒ කෙනාට. අපේ පිරිස මෙන්න මෙහෙමයි සීය එලියා කියන්නේ මෙහෙමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච මහා උතුම් පිරිසක් මේ පිරිස. ඒ පිරිසගේ ගතිගම යති පැවතුම් මෙන්න මේවා කියලා පින්වතුනි අවුරුදු 7ක් 8ක් 10ක් වෙනකොට මේ කෙනාට පින්වතුනි හොඳ හික්මීමක් ලබා දීලා ලයිසන් එක දීලා තමයි පාරට දාන්නේ වාහනේ. අන්න ඒක නිසා පින්වතුනි සීය එලියා කියන කෙනාට ලොකු ප්‍රශ්න තිබුණේ අද දිනවා වගේ. අද සීයා විසින් මුණුබුරාව දූෂණය කරන කාලයක් ඇවිල්ලා තියෙන්නේ ඇයි? ලයිසන් නැති වාහන පාරට දාලා තියෙන නිසා. මේ කරන්න දෙයක් නැහැ. දරුවා ඉපදිච්ච ගමන් ඉපදිලා අවුරුදු 3 යනකොට මොන්ඩිසෝරි එකට ඔබනවා ගිහිල්ලා. ලෝකේ අල්ලන්න ලෝකේ කන්න බලාගෙන ඉන්න පිරිසක් ගාවට ළමයව දාපු ගමන් ළමයා එතන ඉඳලා බලන්නේ ලෝකේ කැලල කඩාගන්නේ කොහොමද කියලා. ලෝකේ සාරය කියන මුලා දෘෂ්ටියට වැහැලා තමයි එතනින් එහාට ළමයා මේ ගමනේ යන්නේ. ඉතින් ඔය දේවල් අපිට අහිමි වෙච්ච දේ. ලයිසන් නැති වාහන ඔක්කොම පාරේ තියෙන්නේ අද. වැඩි හරියක් තියෙන ලයිසන් නැති වාහන. ඒක නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් ගිහ ඩෝන් ගාලා හප්පනවා අනිත් කෙනා. හෝන් ගගා අර බොරු කියනම් පරුස වචන කිය කිය. සියලු දෙනා මුලාවට පත් කළා, සැඩ බවට පත් කළා, බිඳවලා, කොටවලා ඔය කරන වැඩ පිළිවෙලක් තමයි කරන්නේ. එහෙනම් ඔන්න බලන්න පිටු තියෙන ලයිසන් නැති වාහනේ ස්වභාවය. ඒ ඔය වාහනේ ඉක්මනට ලයිසන් එකක් ගන්න. ඔය වාහනේ ඉක්මනටම ලයිසන් එක ගත්තා නම් ඔබගෙන් කාටවත් අනතුරක් නැහැ එතනින් එහාට. ඉතින් ඒ කොහොම හරි පිංගුතුනි. අර ලෝකයේ සාරයි කියලා අල්ලගත්තේ අය පිංගුතුනි මෙතනින් එහාට කරන්නේ ලෝකයේ සාර කොටස් කඩන එක. ඔබම හිතලා බලන්න ඔබට යම් කිසි දෙයකට දැඩි ආසාවෙන් ඔබ පෙළෙනවන දැඩි ආසාවකට පත් වෙලා මට මේක කොහොම හරි කරගන්න ඕනේ ඕනේ ඕනේම කියලා හිතෙනවා නම් පිංගුතුනි ඔබ පළවෙනි තැන දෙන්නේ බුදුන්ටද දෙවියන්ටද කියලා මට කියන්න. ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න පළවෙනි තැන දෙන්නේ බුදුන්ටද දෙවියන්ටද? දෙවියන්ට තමයි දෙන්නේ. උන් මම් බොරු නම් කියන්නේ කාලියම් මගේ මෝදර කෝවිලට ගිහිල්ලා බලන්න පිංගුතුනි කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියලා එතන. හැබැයි බුදුන්ට තැන දෙනව මොකටද? ඒ තැන දෙන්නේ මේ වෙලාවට. තංගාල ගිහිල්ලා මල මලවට්ටියක් තියෙන තංගාල ගිහිල්ලා වැඳලා ඉවරලා පින් ටිකක් ගන්නවා. අරගෙන යනවා දුවවල යනවා කොහෙටද? අතන විනාඩි දෙකයි ඉන්නේ මොකද පින් ටිකක් අතට අංගහලා. දුවවල යනවා කාලියම්මගේ කෝවිලට. කාලියම්මගේ කෝවිලට ගිහින් එතන ඉන්නවා පැය 10ක් විතර වැටි වැටි පෙරලි පෙරලි වැඳ වැඳ ඔක්කොම කරගෙන ඉන්නවා. මේ වැරද්දක් කියනෝ නෙමෙයි. වැරද්දක් නෙමෙයි පින් දෙන්නේ තියෙන ඔබට හොඳ ආකාරව තේරෙන ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත ගමන් බුදුන්ට හම්බ වෙන්නේ පල්ලෙහා අංකයක්. බුදුන්ව ගණන් ගන්නෑ. මොකද බුදුන්ගෙන් වැඩක් නෑ කියලා හිතෙන්නේ. ඒකයි පින්වතුනි ඔය බුද්ධයේ කංකති විචිකිච්ඡති කියන දන හැදිලා එන්නේ. ක අංක කංක කියලා දේශනා කළේ ඒකයි. ක අංක කියලා කිව්වේ ක කියන්නේ පහක් අංකයක් හම්බ වෙනවා. අපි ආව වචනේට කියන්නේ ගණන් ගන්න නැහැ කියලා. ඕකව සත භාගකටවත් ගණන් ගන්න එපා කියලා කියන්නේ. එහෙනම් අන්නේ ගණන් ගන්න නැහැ කියන මානසික මට්ටම තමයි පින්වතුනි අන්න එතනට එන්නේ. එහෙනම් ගණන් ගන්න නැහැ කියන සත්‍යයට ආපු ගමන් මොකද වෙන්නේ? විචිකිච්ඡාවටපත් වෙනවා. විකෘති වූ ක්‍රියා කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. මුළු පවුලම ඉංගලන්තේ එක්කගෙන යනවා කිව්වනම් එහෙම. මුළු පවුලම ඉංගලන්තෙ එක්ක යනවා. මෙන්න මේ කුඩු පැකට් එක ගිහින් ආවල් එකාගේ පන්සලට ආවල් එකාගේ මේ මේ ගෙදරට දාපන් ආවල් උත්තමයාගේ පන්සලට දාපන් කියලා කිව්වොත් එහෙම නොකර ඉඳීද? බලෙන් යන මාළු ටිකක් බාලා අපි වැදගෙන කමු කියලා කතා කළොත් නොගිහින් ඉඳීද? මොකද හේතුව පින්වදෙනි මේ බුදුහාමුදුරන්ට දීලා තියෙන අන්තිම පහක් තැනක් උන්වහන්සේව ගණන් ගන්නවත් නැහැ. ධර්මයට දීලා තියෙන අන්තිම පහක් තැන ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති ආදි වශයෙන් සංඝයා වහන්සේට ආර්ය මහ උතුමන්ට දීලා තියෙන පල්ලෙහා තැන. ආර්ය නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒක නා උඩට ගන්න පුළුවන්. නමුත් ආර්යයන්ට දීලා තියෙන සම්පූර්ණයෙන්ම පල්ලෙහා තැන. ගණන් ගන්නේ නැහැ සතපාකන ශික්ෂාපද ගිනීම ගණන් ගන්න නැහැ. අතීත භවයක් තිබුණාද අනාගත භවයක් මේ පිස්සුද බං ඔබට ඕවා හොය හොය ඉන්නේ මේ කාල බීල හිතාංකෝ. ඔන්න ඔය දැන්න තමයි වැටෙන්නේ. හේතු බල ධර්මයක් මේ ලෝකේ තියෙනවා නම් පිස්සුද බං ඔබට ඔන්න ඔවා ගැන හොයන්න නැතුව ඊටපන් කාලෙන්දල හිටපන් හොඳට හම්බ කරපන් මේ ලෝකේ කොච්චර සාර්ථක බලපන් මේ මෙහි විතරක් නෙමෙයි සිංගප්පූරුවට ගිහිල්ලා බලපන් ඇමරිකාවට ඉන්න ගණන්තර ගිහිල්ලා බලපන් කොච්චර සාර්ලෙස ඔය මිනිස්සු ජීවත් වෙනවද? ඔය මට්ටමේ තමයි ඉන්නේ. ඔය මට්ටමේ ඉන්නකොට පින්විතනේ හැමතිස්සෙම කරන්නේ මොකද්ද? පාපකාරී ක්‍රියා කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. කතා කරපු ගමන් හරි කියලා අත උසනවා මං එන්නම් කියලා. ඕක තමයි ස්වභාවය. එහෙනම් දැන් විචිකිච්ඡාව කියන එක තේරුම් ගන්න විචිකිච්ඡාව කියන එක හැදිලා ඉන්නේ පින්විතනේ මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය නිසා. ඊළඟට අවස්ථාවක් තව උදා වෙනවා සීලබ්බත පරාමාසය කියලා. ඔය සිල්ලුත පරාමාංශණය කරගෙන ඉන්නේ පින්වදින ලෝකේ සාරයි කියලා අල්ලගත්ත පිරිස තමයි. මොකද ලෝකේ සාරයි කියලා වැඩි හිටක මම මොකද කරන්නේ? ඔන්න පන්සලකට දුවනවා කියලා ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා ඒ දවස් දැකලා මේ දැක්කා වූ ශික්ෂාපද බලෙන් අහවල් දිව්‍ය ලෝකේ දිව්‍යාංගනා වෙලා උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. අහවල් දිව්‍ය ලෝකේ දිව්‍ය කුමාරයා වෙලා උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇයි ඒ? මේ ලෝකෙට වඩා තව ලෝකයක් තියෙනවා සාරයි කියලා අල්ලගත්ත. එහෙනම් ඒ සාර වූ ලෝකේ මට මේ ඒක ඇල්ල කඩා ගන්න මට මේක උපනිශ්‍රේ වේවා කියලා සිල්මුත සමාදන් වෙවි ඉන්නවා. මට අහවල් දේ සිද්ධ කරගන්න ඕනේ කියලා හිතාගෙන මොකද කරන්නේ? බෝධි පූජා තියන්න පටන් ගන්න. මේ බෝධි පූජාවට දොස් කියනම එහෙම නෙමෙයි. වැරදියට ගන්න එපා. ඒව උපනිශ්‍රේ වෙනවා මිසක් පින්විතුනේ ඒව ලෝකෙන් එතර වෙන උදව් කරන්නේ නැහැ. උපනිශ්‍රයක් වෙනවා. වැරදියට ගන්න එපා. උපනිශ්‍රයක් සිද්ධ වෙනවා. නමුත් ඒක කළා කියලා බෝධි පූජා කීයක් තිබ්බහමද නිවන් දකින්නේ? මට ඒකට දෙන්න උත්තරයක්. බෝධි පූජා කීයක් තිබ්බහමද නිවන් දකින්නේ? එහෙම එකක් නැහැනේ. සද්ධර්ම අවබෝධයෙන්ම තමයි මේක කරගන්නේ. හැබැයි බෝධි පූජා තියෙන එක හරි වටනවා පින්විතුනේ. ඒක මේ එක බිന്ദു මාත්‍රයක්වත් අහිතක එහෙම හිතන්න එපා ඒ සම්බන්ධ. ඒ තුලින් විශාල ලෙස උපනිශ්‍රයක් උදා වෙනවා. Tamande යම් දවසක ධර්මය අවබෝධ කරගන්න කාලෙක ධර්මය අවබෝධ කරගන්න ලේසි පහසු වෙන්න. නමුත් තමන්ගේ පුතාගේ ග්‍රහපලයක් සිද්ධ වුණාට පස්සේ මොකද කරන්නේ? ඔන්න ගිහලා බෝධි පූජාවක් තියෙනවා. බෝධි පූජාව තියෙලා ප්‍රාර්ථනා කරනවා මේ තිබ්බා වූ බෝධි පූජාවේ ආනිසංසයෙන් මගේ දරුවාගේ ගහවල දුර වේවා. එහෙනම් මේ ලෝකේ සාරයි කියන තැනක් අල්ලගෙන ඉවරලා අන්නේ තැන රමණේ කරන්න ඒ තැන ඒ විදිහට පවත්වාගෙන යන කරපු සිල්වතයක් නේද මේ තියෙන්නේ? එහෙනම් ඒ මොහොතේ සිල්වත සමාදන් වෙවි කරන්න පින්විතනේ මොකද්ද? ඒ සීලබ්බත පරාමාසයන්ගේ LBL මේ ලෝකේ සාරතෙන් අල්ලන්න හදනවා. ඔය ටික කර කර තමයි පින්විතේ ඉන්නේ මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්තේ අය. ඔබ හිතලා බලන්න ඔබ ඔතනින් මිදලාද ඉන්නේ කියලා. ඔය ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියෙන් මිදලාද ඉන්නේ කියලා. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම බලන්න ඕනේ පින්විතේ ධර්මයේ අහනකොට මහා විශ්වාසයක් ඇති වෙලා එනවා. මම මෙච්චර දන්නවා කියලා මහා විශ්වාසයක් ඇති වුණාම යම් කෙනෙකුට දෙන්න පුළුවන් මං සෝතාපන්නයි කියලා. යම් කෙනෙකු හිතෙන්න බුලම් මං සකදාගාමි මං යම් කෙනෙකු හිතෙන්න බුලම් මං අනාගාමි කියලා. නමුත් ඔතනදි වැටහෙන්න ඕනේ දේ තමයි තින්ගතුනි ඔබගේ හැසිරීම ලතා කොහොමද ඔබ ආද හිතන්නේ පතන විදිය කොහොමද කියලා. පිරිසක් ඉදිරියට ගියාද මහත්මයා ඔබ මොකද්ද කරන්න හදන්නේ කියලා හොඳට බලන්න ඕනේ. පිරිසක් ඉදිරියට ගියාද මහත්මයා නායකත්වය එහෙම ගන්නද යන්නේ හැමතිස්සෙම. එතන මුදුන වෙන්නද යන්නේ හැමතිස්සෙම. එහෙනම් එතන මුදුන වෙන්න යනවා කියලා කියන්නේ තින්ගතුනි එහෙනම් එතන සාරයක් වැටහිලා නේද තියෙන්නේ. ඒ සාරයි කියලා අල්ලගෙන නේද ඉන්නේ. එහෙනම් තාමත් සාරයි කියන මුල අඳුස්තිය නේද ඉන්නේ. ඉතින් ඒක හොඳාකාරවම තේරුම් ගන්න. නැත්තම් අපරාධේ මම මේ කියන්නේ එකයි ආත්ම වංචාව කරගන්න එපා තියෙන දේ කාටද ආත්ම වංචාව කරගන්නේ අපි කාටද මේ ආත්ම වංචාව අපි කරගන්නේ හිතර බලන්න ඒකයි කියන්නේ මේ මහා යතිවරය පින්නුවම් පානවා ඔබ උන්වහන්සේ පින්නුවම් පාන වෙලාවේ අදුම තරම ඔබ අනාගාමීවත් වෙලා ඉන්න ඕනේ නේද මෙච්චර ධර්ම අසුරු කරපු පිරිසක් ඉන්නව නම් මෙතන උන්වහන්සේ දෙක නිතර මේ වැඩ කටයුතු කරගෙන මං කියන්නේ උත්සාහ කළවත් තියෙන්න ඕනේ උත්සාහ කරපුවා යැති මම මොකද දොස් කියනවා එහෙම නෙමෙයි වැඩියට එහෙම ගන්න එපා මම කියන්නේ සිංහදෙනි ඊළඟ උත්තරමයක් තීරණම් පාන්න කලින් අපි මොකද්ද කරගන්න ඕනේ? අපේ වැඩේ කරගන්න ඕනේ නේද? ඊළඟටත් මේ මහා උත්තරමයේ දිනනෝනේ. දැන් ඔබ දන්නවා මේ 26 වෙනිදා මහා සාර පූජාවක් තියෙනවා. ඒ මහා සාර පූජාවට පුළුවන් අය හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න. මම දන්නේ නැහැ සිංහදෙනි ඒක කවුද කරන්නේ කියලා. අපි නෙමෙයි කරන්නේ. අපෙන් පිරිස අහනවා අය සමහර විතර දිනනවා මම මේක දේශනාවල කියන නිසා අපි කරනවා කියලා. අපි නෙමෙයි කරන්නේ. කවුරු හරි මහා උත්තමයේ මූලික වෙලා හරි උත්තමයේ පිරිසක් මූලික වෙලා හරි මහා සාර දෙයක් කරන්නේ. ඉතින් ඒ උත්තමයේ මට කියදවත් නැහැ මේක කියන්න කියලා. තින්ගදෙනි අම්මට සලකන්නේ කියලා මට කියනවද කවුරුත්? එහෙනම් මේ අරිහතුන් වහන්සේලා ලක්ස ගන්නේ මේ මිහි මඩල මත පතිත වේවා කියලා පහළ වේවා කියලා. මේ කරන මහා සත්‍ය ක්‍රියාවක් තියෙනවනම් ඔය සත්‍ය ක්‍රියාව තින්ගදෙනි මම දේශනාවල ඒකාන්තයෙන්ම කිය යුතු දෙයක් මේක. ඒක ආරාධනාවකින් කියන්න ඕන දෙයක් නෙමෙයි ඒක මගේ යුතුකම. ඒක නිසා තමයි හැම දේශනාවකම කිව්වේ මේ දේශනාවල ඒවට සම්බන්ධ වෙන්න ගිහිල්ලා කියලා. ඒකට සම්බන්ධ වුණා නම් පින්වතුනි එතෙන්දී ඔබගේ මේ පුණ්‍ය ශක්තියින් පුණ්‍ය සමනන්තරයක් හැදෙන මේ මහරහතන් වහන්සේලාට මේ උත්තරමයට අරිහත්ත්වයට පත් වෙන්න ඔබට අරිහත්ත්වයට පත් වෙන්න හේතු වාසනාව සැකසලා එනවා මොනවා හරි බාධක තියෙනවා නම් මාර බාධක එහෙම තියෙනවා නම් ඒ සියල්ල ටිකක් හරි දුර වෙලා යනවා ඉතින් ඒක ඒකාන්තයෙන්ම වැදගත් මොකද බුද්ධ බලයේ තාම තියෙනවනේ පින්වතුනි බුද්ධ බලයේ පුළුවන් තරම් නගා ගන්න ඕනේ මේ වෙලාවේ ඒ සත්‍ය ක්‍රියා බලවලින් එතකොට තමයි අර උඩින් ඉන්න එක්කෙනා එනකොට අනදරේ අනදරේට හිංසාවට පීඩාවට එනකොට පිංගුදින එයාට අවස්ථාවක් සැලසිලා ඉන්නේ නැහැ ඒක කරන්න. ඒක නිසා තමයි මම ඔබට හැම කියන්නේ මේ 26 වෙනිදා මේ මහා සාර පූජාවට සම්බන්ධ වෙන සීළු දෙන. කාලීන අවශ්‍යතාවයේ උන් ඕක. කාලීන අවශ්‍යතාවයේ තමයි පිංගුදින මහරහතන් වහන්සේලා ලක්ෂ ගන්නින් මේ මිහි මල්ල මත පදිත වෙනවා කියන එක. උන්වහන්සේලාගේ විහිවීම. ඒකමයි සිද්ධ වෙන්න ඕනේ. හැබැයි අනිත් එක අමතක කරන්න එපා. ලක්ෂ ගන්නින් මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ පිංගුදින උඩින් වැටෙනවා නෙමෙයි උන්වහන්සේලා. වෙන රටකින් ආනයනය කරනවා හැම නෙමෙයි උන්වහන්සේලා. ඒ රහතන් වහන්සේලා බිහි වෙන්නේ ඔබතුලින්. එහෙනම් ඔබ මේ සද්ධර්මය අවබෝධ කරගන්න. ඔබට හිතිලා දිනනවා නම් මම මේ සම්බුද්ධ ශාසනය රකින්නවා කියලා. සම්බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. සම්බුද්ධ ශාසනය කියන්නේ පින්වතුනි ප්‍රතාපයක් නෙමෙයි. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වතුනි මේ මාර්ගඵලයන්ට. එහෙනම් මේ මාර්ගඵලයන් නැති වුණොත් එහෙම. සම්බුද්ධ ශාසනයෙන් ඇති ඵලක් නැති වෙනවා ඊට පස්සේ. එහෙනම් මාර්ගඵලයන් තමයි වැදගත්. එහෙනම් ඔබට මේ සම්බුද්ධ ශාසනය නගා සිටුවන්න ඕන. ඒ ක්‍රමවේදයේ තියෙන ඔබ ගාව බුදුහාමුදුරුවෝ කොතනකවත් ත්‍රිපිටකය කියන නෑනේ අපි හාමුදුරනේ තොප්පිය අදාගත්ත පිරිසක් ඇවිල්ලා මේ සාසනය කාලා දානවා කියලා. පපුවේ කුරුසයක් ඇඳගන්න පිරිසක් ඇවිල්ලා මේ සාසනය කාලා දානවා කියලා කොහෙවත් කියලා නෑ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ සාසනයෙම හැදිලා එනවා මේ වගේම දෙයක් මතු කරලි වෙනලා ඒක කාලා දානවා කියලා ඊට පස්සේ. ඔන්න ඔහොම තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ මාර්ගඵලයන් වැහෙනවා කියලා කියන්නේ සිංහදු මේ සාසනය අතුරු දහන් වෙනවා කියන්නේ. එහෙනම් මෙන්න මේ සම්බුද්ධ සාසනය නගා සිටවන්න පුළුවන් ඔබට. හැබැයි අද වැඩි හරියක් ඉන්නේ තින්ගුදෙනි බයිසිකල් රේස් යනවා වගේ වැඩ. බයිසිකල් රේස් එකක් පදිනකොට එක පුද්ගලෙක් බයිසිකල් රේස් එක පදිනවා තව 100ක් විතර මෝටරසයිකල් වල 100 ගන්නවා. යයි යයි යයි යන් කීකේ. අවුද නැද්ද? මට කියන්න ඕකෙන් දිනන්නේ කවුද කියලා? මෝටරසයිකල් වල 100 දෙනාද දිනන්නේ නැත්නම් අර බයිසිකලේ 10 දෙනෙක් කෙනාද දිනන්නේ? බයිසිකලේ 10 දෙනෙක් කෙනා දිනන්නේ. අන්තිමට කෑ ගහලා බැරන්ඩි වෙච්ච උගුරක් එක ගිහිල්ලා හෙට වැඩට යන්නත් බැරි වෙනවා අරගුන්ට. අර මහා අර බයිසිකලේ පැදපු කෙනා මොකද කියන්නේ? ඒ කෙනා අර මහා දිනපු තෑග්ගක් ගත්ත අරගෙන ගෙදර යනවා. ওই ටික නෙමෙයිද ඔය කරගන්න හදන්නේ? මම ඔබට මේ අවවාද කරනවා. ඔබට මේ අවවාද කරන්නේ මම මේවා නොකර නෙමෙයි. ඇහැරිලා ඉන්න වෙලාවක් නැත්තම් තින්වලදී කර්මස්ථානයක් වඩාගෙන තමයි ඉන්නේ. මොකද මේ ලෝකෙ මොනවද අල්ලන්නේ? ඒකනේ පැත්තක දෙලන්නේ ඒකයි මං කිව්වේ ඡාය රූපයක්වත් ගන්න එපා. පාරේදී හමුනොත් මේත් එක්ක කතා කරන විදිහ කරදරයි ඉන්නේ. මම මේ ඔහේ කල්පනා වේදිලා ඉන්නවා මේ ලෝකේ මොන තරම් අසාරද මේකෙන් කොහේ මොනද මිදෙන්නේ මේ රාග දේශ මොහොන අසන දැඩි බැඩ පිළිලෝකේ ඉදිලා ඉන්නේ. ඉතින් තව කෙනෙක් ගැන කතා කරනකොට ඕක බාදයි. ඉතින් මම ඔබට කියන්නේ සිංහලෙන් ඔබතුලින් මේක කරගන්න. අනිත් අයට කිය කර කර ඉන්න නෙමෙයි කරන්න තියෙන්නේ. ඔබතුලින් මේක කරගන්න කොහොම හරි. ඔබ කවද්ද හරි හතුන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ? කවද්ද ඒක ඔබතුලින් සිද්ධ වෙන්නේ? දැන් අනිත් අය ඔක්කොම නිවන් දකින්න ඔබ අපාගතේ යනවා කැමතිද? සිංහලෙන් ඔබ ඔක්කොටම කලින් මඩ නිවන් දකින්න ඕනේ. කවුරුහරි ඇහුවොත් එහෙනම් මෙතන මුලින්ම නිවන් දකින්න ඕනේ කවුද කියලා මං තක්ගාලා දුසන ඔබට කලින්. ඒකයි මං කියන්නේ මං ගොපල්ලෙක් නෙමෙයි තථාගතයන් වහන්සේ ගොපළු වාදී මේ ආමන්ත්‍රණය කළා තියෙන්නේ. තමන්ගේ වැඩේ කරගන්න දු අනුන්ට බණ කිය කියනකොට. මේ මෙතන එහෙම උත්තරියෝ නැහැ. තමන්ගේ වැඩේ මේ දිදී ඉන්න ගමන් ඔබට යම් කිසි උදව්වක් කරන් තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. හැබැයි සමහර පිරිස ඉන්න පුළුවන් එහෙමයි. තමන්ගේ වැඩේ පැත්තකට දානවා ඒ වැඩ නැහැ බණ ටිකක් කොහෙන් හරි ඉගෙන ගන්නවා ඒ ඉගෙන ගත්තට කී කී යනවා එතන. ගොපල්ල කියන කෙනා එහෙම නේද? අනුන්ගේ හරක් ටිකක් දාගෙන උදේට කැලේට අරගෙන ගිහිල්ලා උන්ට කවලා නාවලා කරලා ඔක්කොම කරලා ඉවරලා අවතර ගාල්ට ගෙනත් දානවා. අයිතිකාරයා මොකද කරන්නේ උදේට කිරි ටික දවා ගන්නවා. කො ගොපල්ලට මොනවද දැන් තියෙන්නේ? අනුන්ගේ හරක් නාවනාව ඉන්න කෙනෙක් විතරනේ කරලා තියෙන්නේ. ඉතින් ඔබත් ඒ තත්ත්වෙ උදා කරගන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න. මේ මතක් කරලා දෙන්නේ ඔබට අමතකම් වෙන දේ. තමන්ගේ වැඩේ කරගන්න. තව උත්තමේ පිරිනුවම් පානකම් ඉන්න එපා. මොකද ඔබ යම් තැනක හිර වුණොත් එහෙම වින්දුනේ ඒ උත්තරයෙන් අහලා දැනගන්න ඕනේ මේක. සිය කර කර යන්න ගියොත් එහෙම වෙන්නේ අන්තිමට ඔබට බයිසිකලේ පදින්න කාලයක් උදා වෙන්නේ නැහැ. ඉතින් අපරාධනේ ඒක. හෙට මළොත් එහෙම ඔබ සිය කරන්න ගිහිල්ලා. ඉතින් ඒකයි. එහෙනම් වින්දුනේ දැන් ඔබට හොඳාකාරව වැටහිලා ඉන්නවනේ මේ කායසත් කියන දෘෂ්ටියකට පත් වෙච්ච ගමන. මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත ගමන් වින්දුනේ දසාකුදු වෙනම් කරනවාම තමයි. ওই දසාකුදුලේ කරන්න මුලින්ම නැඹුරු වෙලා ඉන්නේ වින්දුනේ ඔය කියන මුලා දෘෂ්ටිය නිසා. ඔය කියන මුලා දෘෂ්ටියට පත් වෙද්දී ගමන් හිතනවා අනේ මේ ලෝකේ කොච්චර සාරයිද? ඒ කොච්චර සාරයිද කියලා හිතනකොට සිංහදෙනේ දැඩි ලෝභයක් හට ගන්නවා මට නෑනේ අනිත් ඒවුන්ට තියෙනවනේ කියලා. අනේ මට නෑනේ අනිත් ඒවුන්ට තියෙනවනේ. ඒ තියෙනවා කියලා හිතිච්ච ගමන් මොකද වෙන්නේ? අන්න හිතලෙනවා මහා දූෂ්‍ය හිතුවිල්ලක් හිතලෙනවා සිංහදෙනේ. අනේ ඕකුන්ට නොවි ඕක මට උනා නම් කොච්චර දෙයක්ද කියලා. තමන්ගේ දරුවාට හැරිලා ලකුණු 80යි නම් තියෙන තමයි 85ක් ගත්තා නම් එහෙම මොකද කියන්නේ? අනේ ඒකට නොවි මගේ දරුවාට ඕක උනා නම් එහෙම මගේ දරුවා නොවි තෑග දිනාගන්නේ. අන්න එහෙම ඇතිනවා අදහසක්. අන්හත සපතක් දැකදර ලොබිනේ උන්ට නොවි මට වේයයි හිතිනේ උන් කළ ඒ සිත හටගත් පවිනේ උන්මතු නිරේ දුක්මයි විඳිනේ අපේ වීදාග මහමුදුරන්ගේ වචන ඔන්න පටන් ගත්ත දසකුදලේ දැන් අවෙන් දසකුදලේ දිග යනවා ඔන්න ওই ටික ලබා ගන්න බැරි නෝට සිඳ දැඩි තරහක් ඇති වෙනවා අරුන්ට තියෙනවා මට නැහැ කියලා දැඩි තරහක් ව්‍යාපාදයක් හට ගන්නවා මේ දේවල් මටත් හිමි මටත් තියෙන්න ඕනේ කියලා හැංගිනවා හැමතිස්සෙම මහා සාර දේවල් ඔන්න ওই ටික හැංගිලා යනවා ඊට පස්සේ මොකද කරන්නේ තිංගුදෙනි තන ලෝකේ සාරයි කිය කී මුලා බස් දොඩ යනවා මේ දසාංශලේ ක්‍රමයෙන් වැඩෙන හැටි ධර්මයක් කතා කරන්නේ නැහැ විනයක් කතා කරන්නේ නැහැ සූත්‍රයක් කතා කරන්නේ නැහැ ඒ ඔක්කොම පැත්තකට දාලා ලෝකේ සාරයි කියලා මේ ලෝකේ සාරය හැමතැනම කතා කර කර යනවා ඊට පස්සේ තිංගුදෙනි පරුස වචන කී පරුස වචන කී කී අන්නයිගේ හිත සැඩ බවට පත් කරනවා ඒ සැඩ බවට පත් කර කර කරන්නේ මේ සාරූ ලෝකේ යම් කිසි හරයක් තියෙනවා නම් අන්න ඒක මට ලබා ගන්න ඕනේ කියලා හැඟීමේ ඒකට කටයුතු කරගෙන යනවා. එහෙමත් බැරි වුණොත් එහෙම මොකද කරන්නේ දෙන්න දෙමහල් ළඟ බිඳවනවා. සාරූදයක් මුංගාව තියෙනවා මේ ටික මට ගන්න ඕන නම් මොකද කරන්නේ මම මේ දෙන්නව බුදුමන් ඕනේ. යාළුවෝ දෙන්නෙක් බිඳවනවා රාජ පුරුෂයාවයි බිරිඳවයි බිඳවනවා. සමාජයේ බිඳවනවා සමාජයේ දෙකට කරනවා මොකද සාරූදේ ලබා ගන්න. හොඳයි තැනක නායකත්වයක් ලබා ගන්න එහෙම ඕනේ වුණොත් මං ඉන්න තැන මදිද? මං තව තැනක ගිහිල්ලා මුදුන වෙන්න ඕනේ කියලා මොකද කරන්නේ? එතනින් අතනට ගිහිල්ලා ඉවරලා අර කේලම් කිය කිය කේලම් කිය කිය මෙතනින් අහගත දේ අනුන්ගේ බිඳවීම පිණිස අතනට කියනවා අතනින් අහගත දේ මේ ආගියේ බිඳවීම පිණිස මෙතන කියනවා. ඔහොම කිය කිය ඔහොම කිය කිය මොකද කරන්නේ? මේ දෙකෝලඟ විරසක් කරනවා. විරසක් කළා මොකද කරන්නේ? තමන්ට කාරයි කියලා හිතච්ච දේ ලබා ගන්න තමයි මේ වැඩ කටයුතු දෙන්නේ. කවුරුත් ඔය කටයුත්ත කරන්නේ සිංහ දෙන අසුචි ගොඩක් උදෙසා. එක මිනිහෙක් ඉන්නවා ඒ මිනිහා කක්ක දැම්ම මම මෙච්චර අසුචි ගොඩක් හැදෙනවා යම් ප්‍රමාණයක්. තව මනුස්සෙක් ගැමහම ඊට වඩා ලොකු ප්‍රමාණයක් හැදෙනවා කාටවත් හිතෙයිද සිංහදෙනි මේ අසුචි ටික ගන්න මේ දෙනවා බිඳවන්න කාටවත් හිතෙයිද නෑ ඒනම් යම්ගේ අසාරයක් වැටුණා නම් සිංහදෙනි කවදාකවත් කේලම් කිය කිය අනු බිඳවන්න යන්නේ නෑ ඒකයි කියන්නේ අසාරත්වයේ සහ මුලින්ම වැටිහිච්ච මහ උත්තමයන් අරිහතුන් වහන්සේ කියලා කියන්නේ අරිහතුන් වහන්සේ දසාකුසලේම කරන්නේ නැත්නම් අන්න ඒක නිසා සෝතාපන්නය දසාකුසලේ කරන්න කැමැත්තක් නෑ හැබැයි බැරිම දණක් ආවොත් වෙන්න පුළුවන් දසාකුසලේ අප පුණ්‍ය පාප පහිනාස කියන මහරහතන් වහන්සේ කවර කවදාක්වත් ඉදිරියේ මේ දේ කරන්නේ නැහැ මොකද උන්වහන්සේ මේ හැම එකක්ම ඔබට අසුචි වගේ තමයි උන්වහන්සේ මුල් ලෝකෙම අසුචි එක බින්දු මාත්‍රයක්වත් ඔබට සාරයක් දෙන්න නැහැ මෙච්චර කාලෙකට අන්න ඒ වගේ තමයි උන්වහන්සේ මේ මුළු ලෝකෙම එහෙනම් දැන් මොකද කරන්නේ පිංගුනේ පුළුවන් තරම් බිඳුන තමන්ට ඕනේ දේ රැස් කරගන්න හදනවා හොඳට බලන්න ඔබතුල ඔය ගති තියෙනවද කියලා ඔබතුල ඔය ගති තියෙනවනම් ඔබ තාම ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනෙක්නේ එහෙනම් කොහෙද සෝතාපන්න ඵලයක් තියෙන්නේ ඔබට හිතෙනවනම් තව කෙනෙක් බිඳවන්න ඔබට හිතෙනවා නම් ඔබ ඉන්න තැන මදි. අරුන් අතන ඉඳලා අතන මුදුනම එනවා. ආවල් හාමුදුරුවෝ හොඳට බණ කියනවා. ආවල් හාමුදුරුවෝ හොඳට බණ කියනවා. එහෙනම් මමත් උතන්ට ගිහින උතන දැන් පොඩ්ඩක් ඒ හාමුදුරුවෝ ගාව ඉඳලා අනිත් අතට මාව පෙන්වන්න ඕනේ කියලා මම හිතිනා. ඒ හාමුදුරුවෝ දෙන්නව හෝ තවත් හාමුදුරුවෝ කණ්ඩායම් හෝ තවත් ගිහි කණ්ඩායම් හෝ ඔය සීළු දෙනාව බිඳවන්නේ වැඩ පිළිවෙලක් කරොත් මොකද වෙන්නේ? මහා අමු මහා නරක ආදී යන පාප කර්ම සිද්ධ කර ගන්නවද? දැන හෝ නොදැන දැන නොදැන වෙන විදිහක් නැහැ නේ ඔවා. ඔවා එන්නේ ඔක්කොම පිංගුදෙනි අර තැන් වලින් ගැලිලා. ලෝකේ සාරයි කියලා අල්ලගෙන. ලෝකය කියලා කිව්වට පස්සේ පිංගුදෙනි හැමතැනම ලෝකේ තමයි මේ ධර්මියත් ලෝකේ. නිවන් මඟත් ලෝකේ තමයි අන්තිමට බැලුවහම. නිවන තමයි පිංගුදෙනි අනිත් පැත්තේ තියෙන්නේ. එහෙනම් යම් සංකතයක් තියෙනවා නම් ওই සංකතේ තමයි ওই සංකත තමයි පිංගුදෙනි ලෝකේ ලෝකේ ලෝකේ ලෝකේ කිය අල්ලන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් නිවන විතරයි සාර. අනිත් එකක්වත් සාර නැහැ. ඒක තමන්ට වැටහෙන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ පිළිදෙන බොරු කීකේ මුලාවටපත් කරනවා. බොරු කීකේ මුලාවටපත් කළා තමන්ට ඕන දේ ලබා ගන්න උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් මොකද කරන්නේ? කාන්තාවකට හේතු විලා හරි කමන්නේ නැහැ මේ මනුස්සයාගේ දේ ලබා ගන්න උත්සාහ කරනවා. පුරුෂයාට හේතු විලා හරි කමන්නේ නැහැ මේ කාන්තාවගේ තියෙන දේ ලබා ගන්න හදනවා. කාමී වර්ධව හැසිරීමේ ක්‍රියාකාරීත්වය දෙනවා මේ ලෝකේ සාරය හිල අල්ලගෙන ඒ ටික කඩාවදා ගන්න. එහෙමත් බැරි වුණොත් හිඟුදින හොරකම් කරන්න පටන් ගන්න. එහෙමත් බැරි වුණොත් මොකද කරන්නේ? ප්‍රාණඝාතයේ දෙනවා. ওই විදිහට හිඟුදින දසාකුසලෙම පූර්ණේ වෙන ওই ලෝකේ සාරය කියලා අල්ලගත්ත කෙනෙක්ගේ. ඔන්න ඔහොමයි විචිකිච්ඡාවට වැටෙන්නේ හැමතිස්සෙම. එහෙනම් දැන් මේ මහා භයානක අඩියක් නේද හිඟුදින මේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය. ඔබට දැනෙන්නේ නැද්ද මේ මහා මිත්‍යා දෘෂ්ටියක් ඕක කියලා? නෝ මිත්‍යා දෘෂ්ටියෙන් ඔබ මැරෙන්න හදන්නේ. ඔබ වණ්ඩක් හිතලා බලන්නේ නේද? ඔබ මැරෙන්න හදන්නේ ওই මිත්‍යා දෘෂ්ටියෙන්ද කියලා. ওই මිත්‍යා දෘෂ්ටියෙන් නම් මැරිලා යන්නේ. මොකද වෙන්නේ අන්තිමට? අමු අපායෙන් තමයි නතර වෙන්නේ. මම මේ දෙන අපාය ගැන කියන්න සුදුසු නැහැ. මොකද මම එක බින්දු මාත්‍රයක්වත් විශ්වාස කරන්නේ නැහැ මේකට අපාය ගැන නොදන්න කෙනෙක් මෙතන ඉන්නවා කියලා. මොකද මේ ස්ථානේ මා විශේෂ ස්ථානයක්නේ. තේන අවබෝධයට ගන්න ඕනේ. එහෙනම් දැන් මෙච්ච මේ තමන් තුල තියෙනවා නම් පිටුදුනේ මේ වගේ හැඟීමක් මේ ලෝකේ සාරයි කියලා අල්ලගෙන මේ දසාකුසලේ කරන්නේ නැඹුරුවක් තියෙනවා නම් වහ වහ වහ වහ ධර්මයේ අවබෝධ කරගෙන පිටුදුනේ ලයිසන් එක ගන්න ඉක්මනට. ඔබ ඔය පාරට වාහනේ දාලා තියෙන ලයිසන් එකක් නැතුව ඔබතුලින් ඔබගේ අම්මා පවා ඝාතනය වෙන්න පුළුවන්. ඔබතුලින් ඔබගේ තාත්තා පවා ඝාතනය වෙන්න පුළුවන්. ඔය ලෝකේ සාරයි කියලා මුලා දොස්සියට වැටිච්ච ගම. එහෙනම් ඒ දරුණු ගති වලින් ඔබ නිදිලා නැහැ තාම. ඔබගේ ගති නියත නැහැ එහෙමනම්. ගති නියත වෙච්චා ඇති. නැතුව නෙමෙයි. එහෙමනම් දැන් පින්වතුනි මෙතනින් ගැලවෙන්න උත්සාහ කරන්න බෑ. මේ ලෝකේ සාරයි කියලා මුලාදු සීලෙ වැහැලා ඉන්නවනේ අපි දැන්. පැටිච්චය ගැන මම මේ කියන්නේ. මං කියන්නේ ඒක සෝතාපන්නයන්ටයි දහම් දෙසන අනිත් අයට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න. ලෝකේ සාරයි කියන මුලාදු සීලෙ වැහැලා ඉන්නේ ඇයි කියලා හිතලා බලන්න. මම ඔය දෘෂ්ටි ටිකක් විමසලා බලන්න ඕනේ. ඔය සාරයි කියන මුලාදු සීලෙ කලින් තව එකක් තියෙනවා. සුභයි කියලා මුලාදුස්තියක් තියෙනවා. භවයේ සුදුසුයි. ඒ අවස්ථාවේ ඊළඟ භවයේ ඊළඟ භවයේ සුදුසුයි කියලා හිතාගත් අවස්ථාවක් තියෙනවා. හරි සුවදායකයි කියලා හිතාගත් දෘෂ්තිය. ඒ දෘෂ්තිය නිසා තමයි තින්ගුදින ඒ වස්තු අල්ලගෙන ඊළඟට මේ ඊළඟ භවයේ හැරිසරන්නේ. මේ මොහොතේ ඊළඟ මොහොතට පැන ගන්න හදන්නේ ඒකයි. බොහෝ මාසාවෙන් මේ යන්නේ ඒ මුලා දෘෂ්තිය නිසා. එහෙනම් ලෝකයේ සුභයි කියලා ගත්ත දෘෂ්තියක් තියෙනවා. ඔය ලෝකයේ සුභයි කියලා ගත්ත දෘෂ්තියට හේතුව මොකද්ද? ඇයි ලෝකයේ සුභයි කියලා දෘෂ්ටි ගත වෙලා තියෙන්නේ? මේ සැරිසරි මහනි සුභයි කියලා හිතාගෙන ඉන්නේ සංසාරයි කියලා හිතාගත්තේ. මොන දෘෂ්තිය නිසාද? ලෝකේ සාරයි කියලා ගත දෘෂ්ටිය නිසා. සාර නැත්තම් සැරිසරනවද ඔබ? සාර නැත්තම් සැරිසරනවද ඔබ? නෑ. එහෙනම් සාරයි කියන දෘෂ්ටිය නිසා නේද තින්ගුදින සුභයි කියන දෘෂ්ටියට වැහිලා තියෙන්නේ ඔබ? සාරයි කියන දෘෂ්ටියට වැටුනේ ඇයි? සාරයි කියන දෘෂ්ටියට ඔබ වැටුනේ ඇයි? ඔබට සාර මේ ලෝකේ ඔබට ඉෂ්ට ප්‍රිය මනාප දේවල් නෙමේද? ඔබට සුවගෙනෙන දේවල් නෙමේද ඔබට සාර? මේ ඉස්සරහා ඉන්නයි මාත් එක්ක කතා කරන්න ඕනේ. ඔව් නෑ බෑ වලින් කතා කරන්නේ ඇති. ඔබට සුවගෙනෙන දේවල් නෙමෙයිද ඔබට සාර? එහෙනම් ඔබ දැන් සාරයි කියලා මුලා දෘෂ්ටියක ඉන්නවා නම් ඔබට හිතිලා ඔබට දැනෙන්නේ නැද්ද මේ ඔබ මේ ලෝකය සුඛයි කියලා හිතාගෙන ඉන්නවා කියලා? මේ ලෝකය හරි සුවයි කියලා ගත දෘෂ්ටියක් තියෙනවා කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකය සුඛයි කියලා ගත දෘෂ්ටියට හේතුව මොකද්ද? ඔබට මේ ලෝකේ සුව වෙන්නේ මොන දේවල් විතරද? ඈ මේ ලෝකයේ සුව දේවල් මේ සුවයි කියලා දැනෙන්නේ තියෙන දේ මොකද්ද? තමන් කැමති විදිහට තියෙන ඒවා විතරයි නේද? දරුවෝ දෙන්නෙක් ඉන්නවා එකෙක් තමන් කැමති විදිහට මිනිනවා අනිත් එකා තමන් කැමති විදිහට නෑ. ඔය දෙන්නගෙන් වැඩිපුර සුව කවුද? අර කැමති විදිහට ඉන්න කෙනා. ඉතින් බලන්න මේ සරලව ගන්න පුළුවන් වචන යන්නේ මේ. තමන් තුලින් දකින්න මේ දේ. මහා ඈතට යන්න ඕනේ අනිත් විග්‍රහ කරන්න කිව්වොත් අපේ හාමුදුරුවෝ පැය දෙකක අනිත් විග්‍රහයක් කරයි. උන්වහන්සේට අරිහත්ත්වයට පත් වුණාට පස්සේ ඊටත් එහා ගියයි. ලෞතර බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහය කරන්න කිව්වොත් එහෙන් තියෙන්නේ උන්වහන්සේ ජීවිත කාලෙමත් කරයි අනිත්‍ය විග්‍රහය. ඒ තරම් මහා සාර ධර්මස්කන්ධයක් ඔය තියෙන්නේ. නමුත් නිවන් දකින්න ඔය මහා සාර ධර්මස්කන්ධ ඔක්කොම බදා ගන්න ඕනේ නැහැ. තමන්ගේ ජීවිතය තුළින් එන ක්‍රමයක් තියෙනවා හොඳට දකින්න ඒක පිළිවෙලින් එන ක්‍රමයේ. එහෙනම් මේ දෘෂ්ටි සමූහයක් මේ ඉන්නේ. ඔය දෘෂ්ටි සමූහය බිඳ ගන්න ඕනේ. නිත්‍ය විපල්ලාස කියලා විපල්ලාස කොටසක් සතා කරගෙන දේශනා කරලා තියෙනවානේ. අනිත්‍යේ නිච්ඡන්ති, දුක්ඛේ සුඛන්ති, අනත්තේ අත්තන්ති, අසුභේ සුභන්ති කියලා නේද? ඔන්න ඔය දෘෂ්ටි ටිකක් තියෙනවා. එහෙනම් ඔය දෘෂ්ටි ටිකෙන් තමයි ඉන්නේ. ඉතින් සෝතාපන්නයද ඔය දෘෂ්ටි ටික ගැළවිලා යන්න එපා. නැත්තම් මං කොච්චර සෝතාපන්නයි කීකිට දරන්නේ නැහනේ. ඔය දෘෂ්ටි ටික ගැළවිලා යන්න එපා. ඒ දෘෂ්ටි ටික ගැළවෙන්න නම් පින්විතින් සමන්ට අවබෝධ වෙන්න එපා මේ මොනවද මේ තියෙන්නේ කියලා. එහෙනම් දැන් සුභයයි වැටුණා නම් කෙනෙකුට සුභ වැටෙන්නේ සාරහින්දා. සාර වැටෙන්නේ පින්විතින් සුඛින්දා. සුඛයි කියලා දෘෂ්ටියක ඉන්න නිසා. සුඛයි කියලා දෘෂ්ටියක ඉන්නේ මොකද? තමන් කැමති විදිහට ලෝකේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසා. ඒකයි සුඛ. තමන් කැමති විදිහට පවතිනකොට විතරයි සුඛ. අනිත් වෙලාවට සුඛ නැහැ. සරලව ගන්න මේ දේවල්. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරම තේරෙනව නේද සිංහදින ඔබට යම් ලෝකේ සාරයි කියලා වැටුණා නම් ඔබට දෘෂ්ටියක් තියෙනවා කියලා මේ ලෝකේ ඔබ වශයෙන් තියෙනවා කියලා. එහෙනම් ඒකයි කවුරුත් පොයින්ට් අවුට් කරලා කියන්න ඕනේ නැහැ නේද ඔබට මේක තියෙනවා කියලා. ඔබට වැටෙන්න ඕනේ නේද ඒක. ඔබට යම් තැනක සාරයි කියලා වැටුණා නම් ඒ තැන ඔබට සුඛයි කියලා වැටහිලා තියෙනවා. සුඛයි කියලා වැටහිලා තියෙනවා. ඔබ කැමති විදිහට තියෙනවා කියලා හිතච්ච නිසා නේද? ඔබ යනවා යාළුවෙක්ගේ ගෙදරකට. ඒ යාළුවාගේ ගෙදරට යනකොට සිංහදින ඔබ යම් කැමති විදිහක් තියෙනවා නම් ඒ විදිහට තමයි ඒ ගෙදර හැමදේම සකස් කරලා තියෙන ඔබට තියෙන ආදරේට. තව ගෙදරක් තියෙනවා සිංහදින ඔබත් එක්ක තරහයි. හැබැයි ඔබට යන්න වෙනවා හැමදාම මේ ගෙදරට. ඒ ගෙදර හැමදෙයක්ම සකස් කරලා තියෙන ඔබට අකමැති දේවල්. ඔබ මොකක්ද අකමැති? ඒ විදිහටමයි ඒ ඔක්කොම සකස් කරලා තියෙන්නේ. එහෙනම් මට කියන්න සිංහදින ඔය ගෙවල් දෙකෙන් සුඛ මොකක්ද? අර පළවෙනි ගියේ නේද සුඛ? ඔය ගෙවල් දෙකෙන් සාර මොකක්ද? පළවෙනි ගියේ නේද? එහෙනම් සුභ මොකක්ද? හැමදාම යන්න හිතෙන්නේ මොකටද? පළවෙනි ගියට. දැන් පේනව නේද සුභ කියන්නේ මොකක්ද කියලා? හැමදාම යන්න හිතෙනවා. එහෙනම් මේ භව ගමනේ යන්න හිතෙනවා සුභයි සුභයි සුභයි සුභයි කියලා. මේ භවයේ හොඳයි භවයේ හොඳයි භවයේ හොඳයි කිය කිය යන්න හිතෙනවා. ඕක නිසා තමයි මේ යන්නේ හොගාලා. දැන් මම රොකට් සයන්ස්ද මේ කියන්නේ? මේ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මද මේ කතා කරන්නේ? නෑ මේ බොහොම සරල දෙයක් මම මේ කිව්වේ ඔබතුලින් නිවන් දැක ගන්න. ඔබට ඔබ වැටහෙන දේ. ඒකද නේද බුදුදහම තියෙන්නේ? එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕනේ සිංහදෙනි මේ සුඛ කියන தත්ත්වේ මුලාවට වැටෙන්න හේතුව. සාර කියන මුලාවට වැටෙන්න හේතුව සිංහදෙනි අපි තුල තියෙන යම් දෙයක් මොකද්ද? මේ දේවල් අපි තුල අපි වශයෙන් මේ පවතිනවා කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඉතින් ඔය මුලා දෘෂ්ටියට වැටිච්ච ගමන් වෙන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් දෙකෙන් සම්පූර්ණයි. ඊට පස්සේ අපිට ඕනි විදිහට වෙනවා කියලා හිතාගත්ත ගමන් මොකද වෙන්නේ? ඒ විදිහට වුණොත් ඇලෙනවා. ඒ විදිහ නොවුනොත් මොකද වෙන්නේ? ගැටෙනවා. හැම තිස්සෙම ඔන්නේ ක්‍රියාදාමයේ වෙන්නේ. ඔබ වාහනයක් ගන්න ගියා නම් පින්විතනේ ඒ වාහනේ ගන්න ඒ වාහනයක් ගන්නවා කියලා දැනෙනකොටම ඔබගේ හිත තුළට පහළ වෙනවා අතීත නාම රූපයන් පටිච්ච වෙලා යම් දෙයක්. එතරම් මං ගැඹුරට කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් ඒ වාහනේ සම්බන්ධව ඔබගේ හිතේ හට ගන්නවා යම් කිසි සංයෝජනයක්. ඔය සංයෝජනේ හටගත්ත ගමන් පින්විතනේ ඔබට අර මුලා දෘෂ්ටියත් ඔකට එකතු වෙච්ච ගමන් හිතෙනව මොකද්ද? මෙන්න මේ දේ තමයි දැන් වෙන්නේ මේ වාහනේත් එක කියලා. ඒක නිසා තමයි ඩග්ගාල ගිහිල්ලා මේ දේ තමයි හා වෙන්නේ. නිකන් හා වෙනව නෙමෙයි ඔය. අසූචි පිනකට හා වෙන්නේ කවුද මෙතන ඉන්නේ? එහෙනම් හා වීම කියන එක සිද්ධ වෙන්නේ පින්වතුනි තමන්ගේ කැමති විදිහට තියෙනකොට විතරයි. අනිත් වෙලාවට හා වෙන්නේ නැහැ වස්තුත් එක්ක. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? තමන්ගේ හිත තුළ බැහැගන්නේ අර අතීතේ උපාදාන කරපු වාහනේ ගන්න ගියා නම් ඒ වාහනේ සම්බන්ධව යම් උපාදානයක් කරගෙන තිබුණා නම් කවුරු හරි කියපු කරපු දේවල් ටිකක් තිබුණා නම් එහෙම ආන් ඒ ටික තමයි පින්වතුනි ඕකේ ඇවිල්ලා බහින්නේ. ඕකේ ඇවිල්ලා බහපුවම හැදෙනවා සංයෝජනයක්. ඒක තමයි ලෝකේ තියෙන හොඳම එක. තමන් කැමති මේක තමයි ඔය හැදිලා තියෙන්නේ. ඒකත් එක්ක අර මුලා දෘෂ්ටි ආපු ගමන් හිතෙනවා මේක තමයි දැන් වෙන්නේ කියලා. ඒක නිසා මොකද දෙන්න අර වාහනේට ඇලෙනවා. හැබැයි මේ වෙලාවේ දෙවි කෙනෙක් ඇවිල්ලා පින්නෝ නම් හෙට උඹට වෙන දේ මෙන්න මේකයි කියලා වාහනේ මුළු පවුලත් එක්කම යනකොට මහා ප්‍රපාතයකට වැල්ල පවුලත් එක්කම ගිනි අරගෙන මැරෙනවා කියලා එහෙම ඉවරන් එහෙම ඕකට ඇලෙයිද? නෑ. එහෙනම් ඔබට තේරුම් ගන්න ඕනේ සිංහදෙන ඒ තන අභිනන්දනය කියන්නේ ඒ තන ඇලෙන්න හේතු වුණ ඕක. තමන් වශයෙන් තියනවා කියලා ඩග්ගාල වැටහිලා එනවා අර සංයෝජනේ හැදෙන්නේ තමන්ට කැමතිම ඔක්කොම එකතු වෙලානේ. ඒක හැදිච්ච ගමන් අර මුලා දෘෂ්ටිය තියෙනකොට එකපාරට හිතනවා මේකම දැන් වෙයි කියලා. කවදාකවත් ඔබට හිතලා දෙන්න ඔබේ දරුවෝ මැරෙයි කියලා. කවදාක් මේ තමන්ගේ ජීවිතෙන් නිවන් දකින්න. කවදාකවත් ඔබට හිතලා දිනවා සිංහදෙන ඔබේ දරුවෝ මැරෙයි කියලා. හැබැයි ඔබට හිතලා දිනවා නේද ඕන් තරම් ඔය ස්පිරිතාර වලින් දරුවෝ මැරෙයි කියලා. හැබැයි ඔබගේ දරුවා මැරෙන එකක් නැහැ නේද? එහෙම නේද අපිට හිතෙන්නේ. ඔබට කවදාකවත් හිතලා දෙනවද ඔබගේ අම්මා මැරෙයි කියලා? නෑ. හැබැයි අම්මලා මැරෙන හොගාලා. ඔය මලගෙවල් වල යනවා ගිහලා කැරම් ගහ ඉන්න ඔබගේ යාළුවා අඬනවා ඔබ කැරම් ගහනවා. හැබැයි ඔබට කවදාක හිතෙන්නේ නැද්ද ඔබගේ අම්මා මැරෙයි කියලා? එහෙම හිතෙන්නේ නැහැ. හේතුව මොකද්ද? අම්මා කියන තැනට ආපු ගමන් අර උපාදාන ඔක්කොම බැහැගෙන පින්විතෙනි මහා කැමැත්තක් ඔබ කැමැතිම විදිය හැදිලා එනවා හේතන සංයෝජනයක් විදිහට. ඒ සංයෝජනයක් විදිහට එනකොට මුලා දෘෂ්ටියෙන් ඉන්න නිසා මොකද වෙන්නේ? අන්න ඒකට හා වෙනවා ගිහිල්ලා. ඒ දෙයම වෙයි කියලා හිතෙනවා. එතන ඒකම තමයි දැන් හිතාගෙන ඉන්න හැමතිස්සෙම. ඒ දෙයම වෙයි කියලා. ඔන්න ඔතනින් තමයි පින්විතෙනි ඔය වැඩේ පටන් ගන්නෙ. ඔතනින් තමයි ඔය ඇල්ම පටන් ගන්නෙ හැමතිස්සෙම. පාරේ ඉන්නවා කෙල්ලෙක්. කොල්ලෙක් ඔය කෙල්ලම දකින්නවා පාරේ ඉන්නවා. ඒ ඉන්නකොටම පින්විතෙනි අර මේට ඉස්සෙල්ලා දිවිත නාම රූප ඔක්කොම බෑගෙන හදා ගන්නවා සංයෝජනයක් අර කෙල්ල ගැන. හැබැයි ඒ හදන්න පුළුවන් හොඳ මේක ඒ හදන්නේ. ඒ වෙලාවේ. එහෙනම් හදන්න පුළුවන් හොඳ මේක හදාගත්ත ගමන් අර මුලා දෘෂ්ටියත් එක්ක වැටෙනකොට එයාට හිතෙනවා මේ ටික තමයි දැන් වෙන්නේ ඉස්සරහට. ඒක නිසා මොකද වෙන්නේ ගිහිල්ලා ඇලෙනවා. දන්නෙත් නැහැ කවුද කියලා. බඩබැඳ මේ බඩේ බෝම්බයක් බැඳගත්ත කෙනෙක් දන්නෙත් නැහැ. නමුත් මූණ දැක්කට පස්සේ හැඟීමක් එනවා අර සම්බන්ධව. මෙච්චර කාල කොහේ හරි දිවිච්ච උපාදාන ඔක්කොම සම්බන්ධ වෙලා හැඟීමක් එනවා. ඒ හැඟීමක් ආපු ගමන් මොකද වෙන්නේ? මෙතනින් එහාට මේ ටික වෙයි කියලා තමයි හිතෙන්නේ. එනම් මගේ කැමැත්තට මේ ටික වෙයි කියලා හිතලා තමයි සිංහදෙන ගිහිල්ලා ඇලෙන්නේ. ඔන්න ඕක තමයි තණ්හාවට හේතු වෙන්නේ හැමතිස්සෙම. ගැළවිල්ලක් නැහැ ඔතනදී. ඔය මුලාවෙන් දුර වෙනකන් ඔය මුලාවෙන් අයින් වෙනකන් සිංහදෙන ඔතන ගැළවිල්ලක් නැහැ. ජායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සංගතා තත්ත තත්‍රා වි නන්දිනී කියලා ඔය හැම තැනම ගිහිල්ලා ඇලෙන්නේ ඔන්න ඔය කරුණ නිසා. එහෙනම් ඒක හොඳට අවබෝධයට ගන්න. එහෙනම් දැන් ඔබට තේරෙනවා සිංහදෙන යම් මුලා දෘෂ්ටියක ඉන්නවා මේ ලෝකේ අභිවසංගයේ තියෙනවා කියලා. ඔය මුලා දෘෂ්ටියෙන් ඉන්න තාක්කල් ඔබට දුක වැටෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? යමක් තමන් වශයෙන් පවතිනවා නම් දුකක් නැහැ නේ. තමන්ට කැමති දේම නම් හැමතිස්සෙම මෙන්න මේ විදිහට මේ ලෝකේ දුකක් කියලා දෙයක් හිතෙන්නේ විදිහක් නැහැ නේද? එහෙනම් මෙච්චර කාලෙ ඔබ හිතන් හිටපු විදිහ වැරදි නැහැ නේ. ඔබ අනිත්‍ය ඔබ නිත්‍යයි කියලා නම් හිතාගෙන ඉන්නේ ලෝකේ. සුඛයි කියලා හිතාගෙන ඉන්නේ වැරදිද? යමෙක් නිත්‍යයි කියලා හිතන් ඉන්නවා. එහෙනම් සුඛයි කියලා හිතන එක වැරදිද? නැහැ. සාරයි කියලා හිතන එක වැරදිද? සුභයි කියලා හිතන එක වැරදිද? නැහැ. එහෙනම් බින්දුවේ මේ අනිත්‍ය වරද්දගත්ත නිසා නේද ඔක්කොම කරගෙන තියෙන්නේ. එතනින් මේ බැම්ම එතනින් ලෙහෙලා ගත්තනම් නයිසීලීන මතං හෝතු උපච්චාරි තථාගත අත්තක්කලා තීනි පදා සම්බුද්ධ වෙන ප්‍රකාශිත. මේක මං කියනවා නෙමෙයි ඔබට මුලින්ම ඇහිලා තියෙන්නේ. මේ මහා උත්තමයා කියන ඒවා ඇහිලා තියෙන්නේ මුලින්. එහෙනම් වැටහිලා එන්න ඕනේ මොකටද බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ කියලා. ඔය කරුණ හරියට තේරුම් ගත්තනම් බින්දුවේ මෙතනින් මිදෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. මාතර ධර්මස්කන්ධයන් ඔසේ දුවන්න අවශ්‍ය නැහැ ඒකට. එහෙනම් දැන් පින්වතුනි අපිට හොඳ ආකාරම තේරෙනවා මේ ඇලීම් ගැටීම් වලට හේතු වෙලා තියෙන ඔන්න ඔය දෘෂ්ටිය. අපි වශයෙන් තියනවා කියලා හිතා ගන්නවා තිබුණොත් ඇලෙනවා නැති වුණොත් ගැටෙනවා. ඔබ ටීවී එක ඔන් කරන්න යනකොට රිමෝට් එකත් අරගෙන ටීවී එක ඔන් කරන්න යනකොටම පින්වතුනි ඔබතුල සංයෝජනයක් හැදෙනවා මේක දැම්ම ගමන් මේක වැටෙන්න ඕනේ කියලා. මොකද රිමෝට් එකයි ටීවී එකයි එකට පටිච්ච වෙනකොට ඔබට හිතෙනම දේ මොකද්ද? දැන් මේක වැඩ කරයි. අන්න ඒක තමයි දැන් එතකොට අර මුලා දෘෂ්ටියෙන් ඉන්න කෙනා හැමතිස්සෙම හිතනවා මොකද්ද? දැන් මේක සිද්ධ වෙයි කියලා. එතකොට මොකද වෙන්නේ? අර බටන් එක ඔබනවා බටන් එක වැඩ කරන්නේ නැහැ. ටීවී එක ඔන් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ටක් ගාලා ගැටෙනවා. ඒක නිසා නේද ඔබ මේක ඔන් වෙන්නේ? ගගා ඉන්නේ. හොඳට බලන්න තමන්ගේ ජීවිත අත්දැකීම් වලදී. දැන් මම මේ කරත්ත කතා නෙමෙයි කතා කරන්නේ. බුදුහාඳුරන් කාලේ කරත්ත කතා තිබුණා. ඒ කතාවක් ඔබට කියලා හරියන්නේ නැහැ. ඊළඟ ඔබ බලන්න මොකද්ද මේ කරත්තේ? මොකද්ද මේ ඇක්ෂනේ? මොකද්ද මේක කියලා. හැමෝටම ටීවී එකක් තියෙනවනේ ගෙදර. ඕකෙන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මේකත් හොඳට හිතලා බලන්න තියෙනුනේ. ඔබගේ දරුවා ඔය ටීවී එක ඔන් කරන්න යනවා. ඔබ හොඳට සෙකියේ කුඩ වාඩිලා දැන් ටීවී බලන්න ලෑස්ති වෙලා ඉන්නේ. දරුවා ටීවී එක ඔන් කරන්න යද්දි ටීවී එක ඔන් වෙන්නේ නැහැ. දරුවා චජ්ජන් ගාදී ඔබ කියන්නේ ඔබදියා බලන්න මම ඔක් කරන්නේ. එහෙනම් දරුවාට බැරි වෙච්ච දේ ඔබට කරන්නේ කොහොමද ඔබ? ඇයි ඔබ එහෙනම් අරගෙන ඉල්ලුවේ? දරුවා බටන් එක ඔබනවා. දරුවා බටන් එක ඔබුවාම ඒක වැඩ කරන්නේ නැහැ. ඇයි ඔබට හිතෙන්නේ නම් දරුවෝ ඔබනකට වැඩ කරන්නේ නැතුනට මම ඔබනකට වැඩ කරයි කියලා? දැන් ඔතනින් ඔබට තේරෙන්නේ නැද්ද සිංහදෙන ඔබට හැමදෙස්සෙම විතරයි කියලා ඔබ කැමති දේ සිද්ධ වෙයි කියලා මේ ලෝකේ? වාහනේ කැඩුනට පස්සේ ඔබගේ යාළුවා ස්ටාර්ට් කරන්න ගන්න කර නතර වෙනවා. ඔබ කියන්නේ නැද්ද පොඩ දියන් මම try කරලා බලන්න ඕක කියලා? කියන්නේ නැද්ද? ඇයිද ඔබ නැග්ගම ඔබ මොකද සක්‍ර දෙයියෝද? ඔබ නැග්ගම ඔක පාත් මේ වැඩ කරන්නේ නැහැ. ඔබට හිතෙනවා ඌට වැඩ කරන්නේ නැහැ. හැබැයි මට වැඩ කරයි යෝග. හේතුව මොකද්ද? මගේ කැමැත්තද මේ ලෝකේ තියෙනවා කියන දෘෂ්තිය නිසා. ඔය දෘෂ්තිය සහ මුලින්ම දුර වෙලා යන අරිහත් උන්වහන්සේගේ. එතකල්ම පිංගුදෙනි පොඩි ආකාරයෙන් ගන්නේ ලෝකේ තමන් වශයෙන් පවත්තන් තමයි හදන්නේ. හොඳට තේරුම් ගන්න මේ තමන්ගේ ජීවිතේනේ මේ අත්දැකීම් අහුවෙලා නැද්ද දැන්? ඔය කියන එකකින්වත් තමන්ගේ ජීවිතේ අත්දැකීමක් ආවේ නැද්ද පිංගුදෙනි? අන්න ඒකයි. එහෙනම් ඔන්නතරින් ධර්මය අවබෝධ ඔබට ප්‍රත්‍යක්ෂයි නේද? ඔබ මේ ලෝකේ ඔබ වශයෙන් පවත්තන් හදනවා කියලා. ඒ පවත්වන හදන හැම මොහොතකම පිංගුදින එක්කෝ බැලිනව එක්කෝ ගැටෙනව නේද? හොඳට බලන්න. එහෙනම් මේ ඇලීම් ගැටීම් දෙක දුරු කරගන්න නම් පිංගුදින මේ දෘෂ්ටියෙන් අයින් වෙන්න ඕනේ නේද? මේ දෘෂ්ටියෙන් අයින් වෙන නම් මේ මුලාවෙන් අයින් වෙන නම් මුලාව කියලා කිව්වේ මුලා ආපු දැනේම අවිද්‍යාව නේද? එහෙනම් මේ අවිද්‍යාව දුරු කරගන්න නම් පිංගුදින ඒකාන්තයෙන් වෙන්න ඕනේ දෙයක් තියෙනවනේ. විද්‍යාව උදා කරගන්න එපා. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති සැටි නොදැනීම නම් විද්‍යාව කියන්නේ ඇත්ත දැකීමනේ. එහෙනම් මොකද්ද පිංගුදින ඇත්ත ලෝකේ? තමන්ට කැමති නිසා නෙමෙයිනම් හටගන්නේ මොකක් හින්දද හටගන්නේ? එහෙනම් ඔන්න ඕක පොඩ්ඩක් හොයලා බලන්න එපා. මොකක් හින්දද හටගන්නේ කියලා. අන්න ඒක හොයන්න එනකොට මිදෙන ඔන්න වැටෙනවා ඒක කාරණාවක්. එතෙන්දි තමයි තථාගතයන් වහන්සේ ඕනි වුණේ. මේ කරුණ දන්නේ නැති කම නිසා තමයි තිඟුදින තථාගතයන් වහන්සේ ලෝකෙ විහි වෙනකොට කණ්ඩායම් 62කට බෙදිලා. ඒ 62 කත් අනු කණ්ඩායම් බෙදිලා ගිහිල්ලා දෙසටක් නිත්‍යාදුෂ්ටි කාගම් වලින් වාද කර කර හිටියේ. කට්ටියක් අත්තයි කිව්වා, කට්ටියක් අනත්තයි කිව්වා. නැත්නම් ආත්මයි කිව්වා, අනාත්මයි කිව්වා. ඕක ගියේ තර්ක කර කර හිටියා හැමෝම. ලෝක සත්‍ය හොයන්න තමයි හැමෝටම ඕනේ උනේ. නමුත් ලෝක සත්‍ය හොයන්නු නැහැ. මොකද ඇත යනු එකාන්තයේ නැති යනු තවත් අන්තයක. ඔය අන්ත දෙකට බැහැගෙන තමයි හැමෝම කටයුතු කළේ. අන්න තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා පින්වතුනි යථා ධර්මයේ ලෝකෙට මතු කළා මෙන්න මේකයි ඇත්ත කියලා. ඒක තමයි පින්වතුනි මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වාදේ. මොකද්ද උන්වහන්සේගේ වාදේ? මොකද්ද තථාගතයන් වහන්සේගේ වාදේ? හේතුඵල වාදේ. එහෙනම් හේතුඵල වාදයේ ලෝකෙට විහි වෙන කල්ම මේ ලෝකේ එක සෝතාපන්නෙක් හිටියද? හිටියද පිංගුදනේ? නෑ. එහෙනම් හේතුඵල වාදයේ දන්නේ නැතුව පටිච්ච සමුප්පන්න ධම්ම න්‍යාය ධර්මයේ දන්නේ නැතුව සෝතාපන්නෙක් විහි වෙයිද? හේතු නෑ. හැබැයි පටිච්ච සමුප්පා ධම්ම න්‍යාය කියලා කිව්ව අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ওই මට්ටම නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා සංකල්පියොත් අදුම ධර්මයේ තමන්ට වැටහිලා යන්න ඕනේ. ඉතින් ලෝක සත්‍ය දැනගත්තේ නැත්නම් කොහොමද තියෙන්නේ සත්‍ය දෙලින් නිවන් දකින්නේ? ලෝක සත්‍ය ඔන්න ඕක. අපි වශයෙන්ගේ පවතිනවද නැද්ද කියන එක නෙමෙයි ලෝක සත්‍ය. මගේ කැමැත්තට වෙනවද, මගේ අකමැත්තට වෙනවද, මගේ තාත්තගේ කැමැත්තටද, අම්මගේ කැමැත්තටද වෙන්නේ, ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඇත්ත தත්ත තමයි තියෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන දේ. එහෙනම් හේතුම් පටිච්ච කියලා කිව්වෙ මොකද්ද? හේතුම් ගැළපීලා සකස් වෙයි. ඔය පටිච්ච කියන වචනෙට ඕන තරම් අර්ථ තියෙනවනේ. මෙතන සරලව ගන්න. සරලව ගත්තට පස්සේ ඔබට වැටහිලා යනවා පින්වදින හේතුම් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං. හේතු භංගා නිරුජ්ජති. හේතු භංග වෙච්ච එක මම මොකද වෙන්නේ? අර උදා වෙදී තිබිච්ච එක නිරුදා වෙලා යනවා හැමමම. එහෙනම් දැන් හේතුම් පටිච්ච කියලා කියනකොට හේතුම් ගැළපීලා බැඳීමෙන් උදා වෙවි තියෙන වස්තුන්. ඇති වෙනව නෙමෙයි. ඇති වෙනව කියලා ගත්ත ගමන් වැරදි. සාසද දෘෂ්ටියේ වැල්ල ඉවරලා නිවන වෙහිලා යනවා. හේතුම් පටිච්ච සම්භූතං. හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙවි තියෙනවා. හේතු භංග වෙච්ච ගමන් නිර්ුදා වෙනවා. ආයි උදා වෙන්නේ නැහැ මේක. නැත්තම් බෑ වෙනවා. ඒක බෑ වෙනවා කියනකොට වඩා සරල ඒ දෙකම එක අර්ථයේ තියෙන්නේ. නමුත් නිර්ුදා වෙනවා කියන එක ගන්න එක හරි සරලව වටහා ගන්න පුළුවන්. එහෙනම් හේතුන් තියෙනකම් මොකද වෙන්නේ? තියෙනදී ඵලය උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඵලය නිර්ුදා වෙනවා. ආයි උදා වෙන්නේ නැහැ. ඉතින් ඵලයක් උදා වෙවි තිබිලා හේතුන් හේතු ටික නිසා උදා වෙවි තිබුණා නම් හේතු නැති වුණාම නිර්ුදා වෙනවා නම් පින්වතුනි ඔබට අහන්න පුළුවන් ද කොහෙද ඔක ගියේ කියලා ඊට පස්සේ. ඇයි උදා වෙවි නේ තිබුණේ කොතනවත් තිබුණා ඇති වුණා කියලා. ඇති වෙන දෙයක් නැහැ මේ ලෝකේ. උදා වෙවි තියෙන්නේ. මෙතන තියෙනවා ලයිට් එකක්. ආලෝකයක් උදා වෙවි තියෙනවා. ආලෝකයක් ඇති වෙලා නෙමෙයි මේ තියෙන්නේ පින්වතුනි. ආලෝකයක් උදා වෙවි තියෙන හැම මොහොතකම ඉලෙක්ට්‍රෝනේ මේ එනර්ජි එකක් අරගෙන ඇවිදින්න. ශක්තිය අරගෙන ඇවිල්ලා ඒ ශක්තිය පිට කර යන ක්‍රමවේදයක් මේ තියෙන්නේ. එහෙනම් මේක උදා වෙවි තියෙනවා පින්වතුනි. ස්විච් එක ඔන් කළාම. එහෙනම් ස්විච් එක ඕෆ් කරපුව ගමන් දැන් මොකද වෙන්නේ? මෙච්චර වෙලා උදා වෙවි තිබිච්ච එක මක්ුණාද? නිර්ුදා වුණා. දැන් කියන්න බලන්න කොහෙටද ලයිට් එක ගියේ කියලා. දැන් ඒක අහන්න බෑ. හැබැයි කවුරු හරි කියනෝ නම් ස්විච් එක ඔන් කරාම ලයිට් එක ඇති වුණා. දැන් එහෙනම් මේ ලයිට් එක ඇති වෙලා නේද තියෙන්නේ? එහෙනම් දැන් ස්විච් එක ඕෆ් කළාම වෙන්නේ හේතු භංග වෙන එක නේද? එහෙනම් තවදුරටත් මේ ලයිට් එක හැදෙන්න ඕනේ හේතු ටික නැති වෙලා යනවා. හැබැයි හැදිලානේ දැන් තියෙන්නේ. එහෙනම් ඇයි අතන ගිහුවේ? ඇත කියලා නම් කිව්ව පින්වදින දැන් හැදිලා නේද තියෙන්නේ? එහෙනම් දැන් ස්විච් එක ඕෆ් කළා කියලා මේ ලයිට් එක ඕෆ් වෙයිද? නෑ, හේතු හැදෙන එක විතරේ නතර වුණේ. ලයිට් එක ඇති වෙලා තිබුණා නේද? ඒක තියෙන්නේ පැය මෙතන. එහෙනම් මොකද වෙන්නේ? ඒ කෑල්ල අරගෙන පැත්තකින් තියන්න ඕනේ. ලයිට් කෑල්ල. එහෙනම් එකපාරයි පත්තු ගන්න තියෙන ලයිට් කෑල්ල ගත්ත පැත්තකින් තියෙන්න. දැන් ඒකෙන් එළියෙනවා හැම කෙනාට. එහෙනම් බලන්න පින්වදින ඇත නැත කියන සත්‍යයෙන් මේ ලෝකේ පනවන්න බෑ. සරලව තේරුම් ගන්න. තමන්ගේ ගෙදර තියෙන විදුලි බල්බෙන් නිවන් දකින්න පුළුවන් විදිහක් නෙමෙයි කියන්නේ. මොකටද මේ මහා ආසාර අවිජ්ජා පත්‍යපත්තට යන්නේ සෝවාන් වෙන්න? හැබැයි ධර්ම දන වෙන්න නම් ධර්මයේ දැනගන්න නම් කරන් තියෙන්නේ පරතරක් යනක හොයන්න තියෙන්නේ. හොයලා හොයලා හොයලා හොයලා හොයලා හොයලා ඉතින්පත් වෙලා ඉන්න. දවදක හීනෙන් වගේ සතාගතයන් වහන්සේගෙන් ඔබට හේ ඒ තුච්චයා කියන වචනේ ඇහි. ධර්මයේ හොය හොය ගියා නිවන් දකින්න නැද්ද උඹ කියලා අහයි සතාගතයන් වහන්සේගෙන් වචන වලින්. මන් නම් කැමති නෑ මගේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් තුච්ච කියන නම අහන්න. ඒ නිසා තුච්ච වැඩ නම් කරගෙන ඉන්නේ නෑ මම. පුළුවන් තරම් උත්සාහ කරනවා කියන්නේ මේ මේ මේ ඒක තමයි එකම උත්සාහය වෙන මොනවද? මේ හැම උත්සමෙන්ම මේක තමයි කරන්නේ. මම ඔබට කියන්නේ ඒකයි උන්වහන්සේලාගේ අවවාදන සාරය ඔබගේ වැඩේ කරගන්න කියලා. සීල කර කර යන්නේ නැතුව. උදව්පදව කරන්නේ හැම එකක්ම කරන්න. තමන්ගේ වැඩේ කරගන්න. බයිසිකල් රේස් එකේ දිනන්නේ බයිසිකලේ පදින කෙනා විතරයි ඒක හොඳට මතක තියාගන්න. ඊටපස්සේ යන බයිසිකල් කාර්යයක එකක් දිනන්නේ නැහැ. එහෙනම් දැන් මේ ලයිට් එක ඇති වුණා නම් ස්විච් එක ඕෆ් කරාම ලයිට් එක නැති වෙන්න විදිහක් නැහැ. හේතු නැති වුණාට නැති වෙන්න විදිහක් නැහැ නේ. එහෙනම් මොකද වෙන්නේ? ඒ කෑල්ල අරන් පැත්තකින් තියන්න පුළුවන් කමක් තියෙනවනේ. හැබැයි එහෙම කරන්න බෑනේ. ස්විච් එක ඕෆ් කරපුවම ලයිට් එක නැතිලා යනවා. එහෙනම් ඔන්නෝකේ ඔබට මනාවකට අවබෝධ වෙන්න ඕනේ සිංහදේ හේතු තියෙනකන් විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච ගමන් නැති වෙනවා. දැන් මෙතන තියෙනවනේ මේසයක්. මේ සරලව ඔබට පේන දේ පේන දේවල් වලින් නිවන් දකින්න විදිය. මෙතන තියෙනවා මේසයක්. මේ මේසෙට පිංගුදුනේ ලෑල්ලයි කකුල් හතරයි ඇනවලට පටිච්ච වෙලා මේ මේසෙ උදා වෙලා තියෙන්නේ. මේ මේසෙ උදා වෙවි තියෙන්නේ තාම. ඔබ හිතනවාද මේ මේසෙ ඇති වෙලා තියෙන්නේ කියලා? මේ මේසෙ ඇති වෙලාද තියෙන්නේ? නෑ මේ මේසෙ උදා වෙලා උදා වෙවි තියෙන්නේ. තාම උදා වෙනවා මේ මේසෙ. මොහොතක් මොහොතක් නෑර උදා වෙවි උදා වෙවි උදා වෙවි තියෙනවා. මොකද හේතු ටික ඔක්කොම පටිච්ච වෙවි තියෙන නිසා. මේ මේසෙ ඇති වුණා නම් මන් දැන් මේ මේසෙට පයින් ගහලා කකුල් හතරම කඩලා දානවා. එතකොට මේක මේසෙද? නෑ නේද? එතකොට ලෑල්ලක් නේද මෙතන තියෙන්නේ? එහෙනම් කොහෙද මේසෙ යන්නේ එතකොට? දැන් මෙච්චරලා මේසෙ තිබුණා නම් මෙතන කොහෙද මේසෙ යන්නේ එහෙනම්? එහෙනම් මේව පෙරලගෙන මේසෙ යනවා පේන්නේ නැහැ කාට හරි කකුල් එක කකුල් හතර කඩද්දි. මේ මේසෙ කොහෙන්වත් මෙතන ඩාවිත් නැහැ තියෙන විදිහට මේ මේසෙ කොහෙටවත් මෙතන යන්නේත් නැහැ. එහෙනම් වෙන්නේ මොකද්ද? හේතුම් පටිච්ච වීමෙන් උදා වෙවි තියෙනවා මේ වස්තුව. එතන උදා වීමක් මේ තියෙන්නේ. එහෙනම් මෙතන හේත එක හේතුවක් ගන්න නැතුණා නම් තියෙන්නේ මේක උදා වෙන එක නතර වෙනවා. එහෙනම් රහතන් වහන්සේගේ මානසික මට්ටම මොකද්ද? රහතන් වහන්සේ කෙනෙක් පරිනිර්වාණයටපත් වුණාම මොකද වෙන්නේ? දැන් ඔබට ඔකට උත්තරේ එන්නේ නැද්ද? රහතන් වහන්සේගේ පරිනිර්වාණය මොකද වෙන්නේ කියලා. තියෙන්නේ ඔබගේ ඔය පණ කියන එකත් ඔබ උදාකර කර ඉන්නේ. ඒකයි කියන්නේ ආයු සංස්කාරය කියලා කියන්නේ ඒකනේ. ආයුසේ සංස්කරණය කර කර ඉන්නේ. උන්වහන්සේලා ආයු සංස්කාරය අතහරිනවා කියලා කියන්නේ මොකද්ද? තවදුරටත් ආයු සංස්කරණය කරන එක නතර කරනවා. එහෙනම් අහවල් දවස් වෙනකොට ආයු සංස්කරණය කරන එක නතර කළා එතනින් එහාට මොකද වෙන්නේ? උන්වහන්සේ අනුපාදේශ නිබ්බාන දාතින් පරිනිර්වාණයටපත් වෙනවා. එහෙනම් ওই පරිනිර්වාණයටපත් වෙන වෙලාවේ අග්නි වජ්ජිගොත පිරිවැජියා. බුදුහාඳුරන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් පරිනිර්වාණයටපත් වුණාම කොහෙටද යන්නේ කියලා. ඔය අහන වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පජ්ජිය. වජ්ජිගොත පිරිවැජිය. හිතන්න මෙන්න මෙහෙම මෙතන තියෙනවා ගිනි ගොඩක්. දර ටිකක් දර දාලා ගිනි ගොඩක් හැදිලා තියෙනවා මෙතන. ඔය දර ටික ඇවිලිලා. දර ඉවරුණාම මේ ගින්දර නිවිල යනවා. කොහාටද මේ ගින්දර ගියේ කියලා අහන බුදුහාඳුරෝ. ඔන්න ඔය තුලින් අවබෝධ කරගන්න පිංගුදෙනි දෙයක්. ඒ වෙලාවේ මේ වජ්ජිගොත පිරිවැජියා කියන අනේ ස්වාමීනි. එහෙම කොහෙටද ගියේ කියලා කියන්න බෑනේ. දර නිසා හටගත්ත ගින්නක් තියෙනවා නම්, දර නිසා විද්‍යාමාන වෙච්ච ගින්නක් තියෙනවා නම්, දර නැති වීම නිසා ඒක නැති වෙලා ගියා. ඒක කොහෙටද ගියේ කියලා කියන්න බෑනේ. ආන් මේ වගේ තමයි කියනවා මේකත්. හේතු ටිකක් නිසා විද්‍යාමාන වෙවි උදා වෙවි තිබිච්ච දෙයක් හේතු නැති වුණාට පස්සේ උදා වෙන එක නතර වුණා. කොහෙද යන්නේ කියලා කියන්න පුළුවන්ද දැන්? එහෙනම් පින්වදිනේ ජාතිය කියන එක උදා වෙවි නෙමෙයිද තියෙන්නේ ඔබගේ? ඔබට ජාතියක් ඇති වෙනවත් ඇති වෙලාද තියෙන්නේ උදා වෙවිද තියෙන්නේ? උදා වෙවි තියෙන්නේ. ජාතියක් ඇති වුණා නම් එම හරජ ජාතිය පිරිච්ච එක හැමදාම හරකනේ. දැන් ඔබට කම්මැලි කමක් හැදෙනවා. දැන් ඔය කම්මැලි ජාතිය නෙමෙයිද? ඉතින් කම්මැලි ජාතියෙම හටගත්තා නම් එහෙනම් මොකද වෙන්නේ? කම්මැලි ජාතිය ඇති වුණා නම් එහෙම පොල්ලකින් ගහලා නැති කරන්න එපා ඔක. ඒකම නැති වෙන්නේ නැහැ නේද? මොකද ඇති වෙච්ච දේ නැති කරන්න විනාශ කරන්න එපා ගිහිල්ලා. නේද? එහෙනම් පොල්ලකින් තඩිපාගෙන් යන්න වෙනවා ගිහිල්ලා. එතකොට නේ විනාශ වෙන්නේ. එහෙනම් බිංගුදෙන ඇති වෙනව නෙමෙයිනේ. මක් වෙනවද මේ? උදා වෙවි තියෙනවා. හේතුන් ගැලපෙන උදා වෙවි තියෙනවා. එහෙනම් අග්නි මේ කවුද? මේ මෝලිය පගුණ හාමුදුරුව බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා ස්වාමීනි. මේ ජාතිය කාගේද ස්වාමීනි? එහෙනම් මේ ජාතිය කාගේද කියලා අහපු ගමන් තථාගතයන් වහන්සේ දේශනා කළා හෝ හෝ හෝ. ඇහුව ප්‍රශ්නේ වැරදි. ජාතිය කාගේද කියලා අහන්න එපා. ජාතිය කාගේද කියලා ඇහුව ගමන් මොකද වෙන්නේ? ඇත කියන පත්තරේ වැටෙනව නේද මේ ගිහින්ද? එදුන එහෙම වුණොත් එහෙම වැරදි මේක. ජාතිය කාගේද කියලා අහන්න බෑ. එහෙනම් අහන්න ඕනේ මොකද්ද? මේ ජාතිය උදා වෙන්නේ කුමක් උදා වීමෙන්ද? එහෙනම් ජාතිය උදා වෙන්නේ පින්වතුනි භව උදා වීමෙන්. එහෙනම් යම් රාග බව, ද්වේෂ බව, මෝහ බව තියෙනවා නම් ඒ හැම මොහොතකම පින්වතුනි ජාතිය උදා වෙවි තියෙනවා. මේ මොහොතේ ජාතිය උදා වෙන්නේ නැද්ද ඔබගේ? උප්පත් ජාතිය විතරක් නෙමෙයිනේ පින්වතුනි මේ හැම මොහොතකම ජාතිය උදා වෙවි නෙමෙයිද තියෙන්නේ? එහෙනම් ඒ හැම ජාතියක්ම උදා වෙන්නේ පින්වතුනි ඔය කියන භව උදා වීමෙන් නෙමෙයිද? එහෙනම් භව උදා වීමෙන් ජාතිය උදා වෙනවා, භව නිරුද්ධ වෙනවා මොකද වෙන්නේ? ජාති නැහැ. එහෙම නේද? දැන් ඔය තර්ක ඔය තර්කවාදී දැන් බුදුහාමුදුරුවෝ කියපින්නද ඔබ ගන්න ඕනේ? නැත්නම් ඔබට වැටෙන්නේ ඉඳලා. හොඳට බලන්න. ජාති නිරුද්ධ කරගන්න නම් සිංහදෙනි ජාතිය නිරුද්ධ කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? භව නිරුද්ධ කරගන්න ඕනේ. භව නැති කරගන්න. එහෙනම් භව නැති කරගන්නවා. ඒක නිසා නේද පින්වතුනි මේ නිවන කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ රාගක් හේව නිබ්බානං, ද්වේෂක් හේව නිබ්බානං, මෝහක් හේව නිබ්බානං කියලා. ජාති හටගන්නව හේතුවක් තියෙනවනะ. ජාතිය උදා වෙන යම් කිසි හේතුවක් තියෙනවනම් අන්නේ හේතු භංග වීමෙන් අරක නිරුද්ධ වෙනව නේද? ඒක නිසා නේද රාගක් හේව නිබ්බානං කියලා කියන්නේ. දේශක් හේව නිබ්බානං, මෝහක් හේව නිබ්බානං කියලා කියන්නේ. ඔය වැටහිලා ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියපිටඳ ඔබ ඕක දන්නේ. මේ බලන්නක මම එකම ගැඹුරු ධර්ම කාරණාවක් කතා කළේ නෑ. ඔබට තේරෙන්නේ මම වැටහෙන්නේ ධර්මයේ. තමන් තුලින් වතහ ගන්න පුළුවන් තරම් මේ දේ. ඈතට යන්න එපා. අපරාධේ. ශිෂ්‍යත් දැනුමින් කරන්න පුළුවන් එකක් ඒලව කර කර දඟලන්න එපා. ශිෂ්‍යත් දැනුමින් කරලා ඉවර වෙලා ඒලව කරන්න යන්න. ඔබ අරහත් වෙලා බලන්නක ඔබ ධර්මයේ හොයයිද කියලා. ඔය තාම මහා කෙලෙස් ඔගයක් තියෙන නිසා තමයි ධර්මයේ හොය හොය හොය හොය හැමතැනම දුවන්නේ. අරහත් වෙලා බලන්නක ඔබ දුවයිද කියලා එක දැනගටවත්. ඒකයි. කෙලෙස් තියෙනකොට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කෙලෙස් නැති වෙච්ච එකම වැඩේ හරි. ඔන්න එහෙනම් පින්වතුනි ලෝකේ යථාර්ථය වැටහුණා. දැම්මට කියන්නේ පින්වතුනි මගේ හදේ තියෙන ලයිටර් එකක්. මේ ලයිටර් එකෙන් ගිනි හට ගන්නවා නේද? මේ ලයිටර් එකෙන් ගිනි හට ගන්න නම් පින්වතුනි මේ ගින්දර හටගන්නේ මං කැමති හින්දාද? නැත්නම් හේතු ටික පටිච්ච වෙන හින්දාද? හේතු ටිකක් පටිච්ච වෙන හින්දා මොනවද මේකෙන් හටගන්නේ හේතු? විද්‍යාඥයෝ හොයලා දීලා තියෙනවානේ මේක හටගන්න හේතු තුන. දාහේ ද්‍රව්‍යය තියෙනනේ, උෂ්ණත්වයක් තියෙනෝනේ, ඔක්සිජන් තියෙනෝනේ. ඔය තුන එකතු වෙද්දී පින්වතුනි මං කැමති උනත් නැතත් ගින්න හටගන්නව නේද? එහෙනම් දැන් සමීකරණයක් හදමු අපි. සරල සමීකරණයක්. දාහේ ද්‍රව්‍යයේ ධන, දහන පෝෂකයේ ධන උෂ්ණත්වයේ සමානයි ගින්න. හරි නේද? එහෙනම් ඔබේ කොතනද පින්වතුනි ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණේ කොතනද ඔබේ කැමැත්ත දාන්න පුළුවන්? ඔය සමීකරණේ කොතනද ඔබේ බිරිඳගේ කැමැත්ත දාන්න පුළුවන්? ඔබේ දරුවාගේ කැමැත්ත, ඔබේ අසල්වැසියාගේ කැමැත්ත, අම්මගේ තාත්තගේ කැමැත්ත කොතනද දාන්න පුළුවන්? පින්වතුනි කවුරු අකමැති උනත් නැතත් හේතුන් ටික පටිච්ච උනා නම් ඵලය උදා වෙනව නේද? ඔබ හිතන බලන්න ඔබේ දරුවා ඉන්නවා කුස්සියේ. ඔබට අමතක වෙලා ගෑස් එක ඔන් කරලා ඇවිල්ලා ගින්න නැතුව ගෑස් පිට වෙනව හොගාල්. එයා පැත්තේ තෙල් ධාතියකුත් ලිපේ තියලා. දැන් තෙල් ධාතිය රත් වෙවි තියෙනවා. ඔක්සිජනුත් තියෙනවා. ඔබගේ දරුවා අත දරුවා එතන ඉන්නවා. දැන් මේ වෙලාව ඔබේ කැමැත්ත මොකක්ද? දරුවා වේරෙන්න ඕනේ කියන එක නේද? නමුත් හිඟුදිනේ අර හේතු තුන හරියට පටිච්ච උනොත් මොකද වෙන්නේ? තාම ගින්න හටගත්තේ නැහැ. මොකද තෙල් ධාතිය තාම ගින්න ගිනි ගන්න මට්ටමට රත්ුන්නේ නැහැ. හැබැයි ගෑස් තියෙනවා. දාහයේ ද්‍රව්‍ය තියෙනවා, දහන පෝෂකයේ තියෙනවා. හැබැයි තාම මොකක්ුන් නැද්ද? තාම හේතු ඔක්කොම පටිච්චුන්නේ නැහැ හරියට. අරක තාම රත්ුනේ නැහැ. එහෙනම් දැන් ඔබ හිතුවොත් මේ මගේ කැමැත්තටයි මේ දරුවව දැන් ගිනි ගන්න නැත්තේ කියලා එක හරියද? නැහැ, තාම හේතු ටික ගැලපුණේ නැහැ. ඕන ටික වෙලා කරනකොට හේතු ටික ගැලපෙනවා. මොකද වෙන්නේ? බෝස් ගාල ගිනි අරගෙන දරුවා පිච්චිලා යනවා. ඔබේ කැමැත්ත දේ උනේ. නැහැ, එහෙනම් පින්වතුනි ඔබ කැමති උනත් නැතත් හේතු ටික සකස් වුණා නම් ඵලය හැදෙනවනේ. ඕක නේද පින්වතුනි මේ යථාර්ථයේ ලෝකේ තියෙන්නේ. එහෙනම් හොඳ ආකාරම හිතර ගන්න. මේ ලයිටර් ඇතුලින් නිවන් දකින්න පුළුවන්. එහෙනම් සිගරට් බොනයි නිවන් දකින්න බැරිද? පුළුවන්නේ. සිගරට් බොන එකේ ලයිටර් ඇතුලින් නිවන් දකින්න පුළුවන් ධර්මයන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නිවන් දකින්න ක්‍රමවේදයට එන්න හැමතිස්සෙම. ලෝකෙ දිහා බලන්න හැම එකෙම. ඒකයි කියන්නේ පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් දහසක් නයින් ප්‍රතිමන්විතයි ඒකේනා. දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි. ඒ කියන්නේ ඕනේ දෙයක් පෙන්නුත් කොස්කොලයක් දෙල්කොලයක් පෙන්නුවා නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් පෙන්වන්න පුළුවන් ඒකේනා. ඒක ඔබට වැටහෙනවද කියලා බලන්න. බුරුවට සෝතාපන්නයි සෝතාපන්නයි කියලා වැඩක් නැහැ නේ. ඒ ක්‍රමවේදය ඔබට වැටහිලා යනවද කියලා බලන්න. ඒකම වැටහිලා යනවා නම් ඊළඟ එකට යන්න. වන්දේ කබල් ගා ඉඳලා වැඩක් නැහැ නේ. දැන් සෝතාපන්න ඵලයේද නිවන? නෑ නෑ නෑ. ගල් කැට හතක දුක තව තියෙනවා. මුළු මුළු මුළු පෘථිවියේම තියෙන දුක් ඉවරයි තමයි. නමුත් ගල් කැට හතක දුක තියෙනවනේ තව. එහෙනම් ඒක හරියන්නේ නැහැ. අනාගාමී වෙලා ඉන්න කෙනෙක් ඔහේ නිකන් ඉනවල බුදුහාඳුර මොකද්ද කිව්වේ? ඔය අසුචි වලින් ගොඩට ආවට වැඩක් නැහැ. තාම ඇඟ පුරාම අසුචි. නාලකල සුද්ධ වෙනවා. එහෙනම් දැන් අනාගාමී වෙලාවත් නිකන් ඉන්න පුළුවන්ද? එහෙනම් ඔබට කරන්න වැඩ තියෙනවනේ පිංගුදින අරිහත්ත්වයට දක්වාම ඔබට කරන්න වැඩ තියෙනවා. ඒ ටික කරගමු. කරගෙන කොහොමද අරිහත්තුන් වහන්සේලා මේ ලෝකෙට මිහි කරමු? ඒකනේ වෙන්න ඕනේ. මේ කුණු අපායේ ළඟින් යන්න එපා කවුරුත්. මිනිස්සු අසරණයි. මිනිසුන්ට ධර්මය ලැබිලා නැහැ. දැන් ධර්ම දේශනා 20 ගණක් කළා මම මේ ලංකාවට ඇවිදින්න. හැම දේශනාවකම 1000කට එහා පැත්ත පිරිසක් ඉන්නවා. මේ මිනිස්සු අසරණ වෙලා නින්නේ. ධර්මයේ හොයනවනේ හැමතැනම. ඒ අතරතුර අසත්පුරුෂයෙක් ඉන්නවා. මේ පන්සලේ යම් කිසි විනයක් කළා නම්. ඒ වගේම බිඟුතේ විනය කරගෙන එනවා අපිටත් දැන්. ඒක තමයි ස්වභාවය. දැන් ඊයේ Facebook එකේ ආරංචියක් තියෙනවා. Facebook එකේ අපේ ලෝගෝත් දාලා අපේ නමත් දාලා ඉවරලා අපිට පහර ගන්නවා කියලා. අලුත් Facebook page එකක් හදාගෙන. එහෙම තියෙනවා. ඉතින් මම අපේ ඇඩ් කිව්වේ මේකයි. මේ සාර වූ ධර්මයේ අවබෝධ වෙනවා යම් කිසි කෙනෙකුට. ඒ කෙනාට හිතනවා නම් ඕක අපි කලේ කියලා අනේ යන්න ඕනේ. අනේ ගැලවිලා යන්න ඕනේ. ඇයි ඒ? ධර්මය අරන් නැහනේ. ධර්මය අරන් නැත්නම් අපිත් එක්ක ඉඳලා වැඩක් තියෙනවද? නැහැ. මම කියලා තියෙන සිංහදෙනි අපිට උපාසක උපාසිකාව යෝනි දායක දායිකාව ඕනේ නැහැ. ඒක තේරුම් මොකද්ද? අපෙන් දෙයක් ගන්න නැතුව අපිට දෙයක් ඕනේ නැහැ. ඒ සංකල්පේ තමයි ඉන්නේ. මේක නිසා ප්‍රශ්නයක් නැහැ. මේ අනිත්‍ය දුක් අනාත්ම ධර්මදේශනාව Tamanth හරිය ආකාරව අවබෝධ වුණා නම් කවුරු හරි පින්වතුනි අපේ මූණ දාලා හරි ඔක්කොම කල්ලි ඉවරලා කිව්වොත් එහෙම. හරි දැන් ඔබ මේ සද්ධර්මයේ අහලා යනවා ගෙදර යනකොට මාරය එනවා. මාරය එනවා මගෙම ස්වරූපයෙන් ඇවිදිලා කියනවා. මේ මට පොඩ්ඩක් වැරදුනා. බුදුහාඳුනන් කාලේ වෙච්ච ඒවානේ. මට පොඩ්ඩක් වැරදුනා. මේක මේ අනිත්‍ය දුක් අනාත්ම නෙමෙයි නිත්‍ය සුඛ අත්ථ සුභ ස්වභාවයක් තියෙන. මට ඒ වැරද්ද වැරදිලා තමයි කියලා හාමුදුරුව පොඩ්ඩක් මට බලපෑම් කළා ඒක කියන්න කියලා. ඒක නිසායි මම මේ කිව්වේ කියලා කිව්වොත් එහෙම. ඔබ ඒක විශ්වාස කළොත් එහෙම සිංහසින් ඔබට ධර්මය අවබෝධ වෙලා නැහැ නේද? ඇයි ඒ? ඇයි ඔබ මං කියන හින්දා දැන් මේ අනිත්‍ය දුක් අනාත් අසුභ කියන එක තේරුම් ගන්නෙ? නෑ ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න නිසා. එහෙනම් යමක් ප්‍රත්‍යක්ෂ වුණා නම් පින්වතුනි ඒකයි මහසෝන ඇවිල්ලා කිව්වත් අනිත් පැත්ත හැරෙන්න විදිහක් නෑ. ඒකයි කියන්නේ බුද්ධි අවෙච්ච ප්‍රසාදෝ කියන තැනට වැටෙන නම් මේ සද්ධර්මයේ මනාවට වැටෙන්න ඕනේ. ඒ සෝතාපන්නයන්ට විතරයි ඒක එහෙම වෙන්නේ. අනිත් අය ඕනෙම කෙනෙකුට තියෙන භක්තිය. සද්ධාමක් නෙමෙයි. ඒ භක්තිය ඉහළ පල්ලෙය ඕනේ වෙලාවක යන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඔබ දැනගත්තනේ පිංගුතුනි හේතුන් පදිච්ච සම්බෝධං හේතුභංගා නිරුද්ධති කියන කාරණාව. එහෙනම් දැන් මේ ලෝකේ ඔබ වශයෙන් ඒ තියන්න පුළුවන්ද කියලා මට කියන්න. ඔබ කැමති හින්දා මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ? නෑ. එහෙනම් දැන් හේතුන් පදිච්ච සම්බෝධං හේතුභංගා නිරුද්ධති කියන කාරණාව වැටහිලා තියෙනවනේ හොඳට. එහෙනම් දැන් මට හොඳටම කියන්න පිංගුතුනි මෙන්න මේ දේ. අද ඔබගේ දරුවා ජීවතුන් අතරින් ඔබ කැමති හින්දා. අද ඔබගේ අම්මා ජීවතුන් අතරින් ඔබ කැමති හින්දා නැත්තම් හේතු ටිකක් හාරස් වෙලා තියෙන නිසා. හොඳට අවබෝධයට ගන්න. අද ඔබගේ වාහනේ ওই පාරයින් නිර්පදිතව තියෙන ඔබ කැමති හින්දා. නෑ ඒක නදාල හේතු ටික තියෙන නිසා. අද ඔබ වාහනේ ඉදෙන ඉඳලා මෙතනට ආවේ ඔබ කැමති හින්දා. නෑ හේතු ටික සංකස් වෙලා තියෙන නිසා. හොඳට අවබෝධයට ගන්න. එහෙනම් කොයි මොහොතේ හරි ওই හේතු ටික නැති වෙන විදියක් නැද්ද? ඔබ ওই නැති වෙන විදිය දන්නවද? නැති වෙන්නේ කොහොමද කියලා දන්නවද? නැති වෙන්නේ කොයි වෙලාවෙද කියලා දන්නවද? නැති වෙන්නේ කවදද කියලා දන්නවද? නෑ. එහෙනම් මහා අවිනිශ්චිතතාවයක් නැද්ද? මහා අවිනිශ්චිතතාවයක් නැද්ද තින්ගුදින මේ ලෝකේ තියෙන ධම්ම සත්ව පුද්ගල ධම්ම වස්තු වල ඇතුළේ හැදෙන නාම ධර්ම වල පව ඔය අවිනිශ්චිතතාවය නැද්ද? එහෙනම් යම් කිසි දෙයක් සංගතයි නම් පටිච්චසමුප්පන්නයි නම් තින්ගුදින හැම මොහොතකම අවිනිශ්චිතතාවයක් තියෙනව නේද? එහෙනම් තමන්ගේ වශයෙන් පවත්වන්නත් බෑ අවිනිශ්චිතතාවයකුත් තියෙනවා. ඒ වගේම තින්ගුදින හේතු නැති වෙච්ච ගමන් විනාශයට පරිණාමෙමි යනවා. ඒ වගේම හේතු වෙනස් වෙනකොට අන්‍ය ස්වභාවයකටපත් වෙනවා හැම මොහොතකම. එහෙනම් දැන් ඔබට වැටහෙන්න ඕනේ සංගතයේ ලක්ෂණ හතරක් බුදුහාඳුර කියලා තියෙනවා. අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. ඔය කරුණු හතරම ඔබට තේින්නේ නැද්ද ඔතන? හේතුන් ගැලපීමෙන් නම් සකස් වෙන්නේ ඔය කියපු කරුණු හතරම ඔතනට එන්න ඕනේ නේද? එහෙනම් දැන් අනිත්‍ය කියලා අයින් කරන්න පුළුවන් දෙයක්ද ඔය තියෙන්නේ? නැහැ. අද්දුවං කියලා කිව්වේ අනිත්‍යයට තමයි. ඉතින් ඒකත් එහෙනම් දාගන්න ඕක ඇතුළට. ප්‍රශ්නයක් නැහැ. පදත් එක රණ්ඩු වෙන්න යන්න එපා කිසිම කෙනෙක්. පදත් එක රණ්ඩු වෙන්න එපා කිසිම කෙනෙක්. පදත් එක ඒකයි කරන්න තියෙන්නේ. පදත් එක රණ්ඩු වෙන්න ගියොත් එහෙම නිවන් දැකලා හමාරයි. ඒක නිවන් දැකින ක්‍රමවේදෙ නෙමෙයිනේ. එහෙනම් අනිත්‍යත් ඕනේ, අනිත්‍යත් ඕනේ. ඒකේ ක්‍රමවේදෙට යන්න. හැබැයි අනිත්‍යට අනිත්‍ය දාගන්න එපා. දෙකම ඕනේ තමයි. නමුත් අනිත්‍යට අනිත්‍ය දාගත්තොත් පොඩි වෙනසක් එතන සිද්ධ වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මේක පරදිනවා. එහෙමනම් ඔය කියන ලක්ෂණ හතරම මේකට වැදගත්. ඔය කියන ලක්ෂණ හතරම නිසා පිංගුදින දැම්මට ඔව මෙන්න මේක කියන්න. හේතුන්ගෙන් හැදිලා හේතු නැති වෙනකොට බංග වෙලා යනවනම් විනාශ වෙලා යනවනම් නිරුදා වෙනවනම් ආයෙ උදා වෙන්නේ නැත්තම් මේක තමන් වශයෙන්ම පවතිනවද? නැහැ. එහෙමනම් පින්වතුනි මහා අවිනිශ්චිතතාවයක් නැද්ද මේකේ? අවිනිශ්චිතතාවයක් තියෙනවා නම් පින්වතුනි ඔබ මට කියන්න ඔය හැම එකක් එකක් නිසා ඔබ පෙළෙනවද නැද්ද? හොඳට අවබෝධයට ගන්න. පෙළෙනවා. ඔබ මොකද්ද අල්ලගත්තේ? අල්ලගත්තේ හැම එකක් නිසාම පෙළෙනවද නැද්ද? පෙළෙනවා. අද ඔබ දරුවා නිසා පෙළෙන්නේ නැද්ද? වාහන ටිකක් අද පාරයි නවත්තලා තියෙනවා. දැන් එකපාරට ලොරියක් යන සද්දෙකුත් එක ඩෝන් ගාලා සද්දයක් එහෙම ආවොත් එහෙම වාහනවල හැම අයිතිකාරයෙක්ම පෙළෙන්න ගන්න නැද්ද දැන්? අනේ මගේ වාහනේ, අනේ මගේ වාහනේ කියලා හැප්පුණේ එක වාහනේ. නමුත් කී දෙනෙක් පෙළෙනවද බලන්න. ඉතින් තමන් කැමති දේ නම් පෙළෙන්න ඕනේද? තමන් කැමති දේ ලෝකෙ තියෙනවා නම් පෙළෙන්න දෙයක් නැහැ නේද පිංගදේ? තවත් බලන්න කොච්චර පෙළෙනවද කියලා ඔබ. අනේ කවුරු හරි කෙනෙක් වටිනා සපත්තු දෙකක් දාගෙන ආව නම් මෙතනට. දාගෙන ආවිලා අර ඉස්සරහ තන ගලවලා තිබ්බ නම් එහෙම. ඒක දැන් මේ වෙනකොට පෙළෙන්න පටන් ගන්න නැද්ද? ඇයි මේ මහා සපත්තු ගොන්නක් තියෙන මොකෙක් හරි දාගෙන ඇයි දන්නේ නැහැ 50,000 කෙනා මගේ සපත්තු දෙක කියලා පෙළෙන්න පටන් ගන්න නැද්ද? හැබැයි ඔය කැඩිච්ච රබර් කුට්ට මම දාගෙන ඉනවා කවුරු හරි කෙනෙක්. පැත්තක් ගෙවිලා ගියේ. ඒක පෙළෙයිද? ඒකත් පෙළෙනවා පින්වතුනි මේ මට්ටමට. ඒක දුප්පත් නම් මේ මට්ටමනේ පෙළෙන්නේ නැද්ද ඒක? එහෙනම් පෙළෙනවා. එහෙනම් පින්වතුනි මේ පෙළීමට හේතුව මොකද්ද? මේ පෙළීම නිසා හටගන්න දුකට හේතුව මොකද්ද කියන්නේ එහෙනම් දැන්? පෙළීම නිසා හටගත්ත දුකට හේතුව අනිච්ච ස්වභාවයද? මොකද්ද පෙළීම නිසා හටගත්ත දුකට හේතුව? තණ්හාව. තණ්හාවෙන් මම වගේ කියලා අල්ලගත්ත නිසා නෙමෙයිද ඔය ටික ඇතිලා ඉන්නේ දැන්? දැන් ඔබගේ දරුවා සංගත නැද්ද? ඔබගේ දරුවා හේතුන්ගෙන් නෙමෙයිද හැදිලා තියෙන්නේ? හේතු දිනකන් නේද තියෙන්නේ? හරි. ඔන්න එකක් ගත්තා. එහෙනම් දැන් මම කියන්නේ ඔබගේ දරුවා ඔබගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. යාපනයේ කන්දසාමිගේ දරුවා ගැන ඉඳලා බලන්න. යාපනයේ කන්දසාමිගේ දරුවා හේතුන්ගෙන් නෙමෙයිද හටගෙන තියෙන්නේ? එහෙනම් හේතු නැතුව නැති වෙන්නේ නැද්ද ඒකත්? නැති වෙනවා. තමන් වශයෙන් තියනවද ඒක මොහොතක්වත්? නැහැ. අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. හැබැයි ඔබ පෙළෙනවද ඒක නිසා? නැහැ. එහෙනම් දැන් මම මගේ කියලා අල්ලගත්තොත් නේද වින්නද මේ කාර්යය උදා වෙන්නේ තමයි. එහෙනම් දැන් දුකට හේතුව මොකද්ද කියලා වැටහිලා ඉන්නේ නැද්ද? එහෙනම් එක හඳින් කියන්නේ දුකට හේතුව මොකද්ද කියලා? තණ්හාවනේ. එහෙනම් ආයෙ දැන් බුදුහාමුදුරුවෝ කියපින්ද දන්නේ ඒක? නැහැ. ඔබට දුක්ඛ දුක්ඛයෙන් වැටහිලා එනවා යම්කිසි කරුණක්. අපි දුකක් ගොඩනගා ගත්තට පස්සේ ඒ ගොඩනගා ගත්ත දුක නිසා මහ දුකින් දුකටපත් වෙන හැම මොහොතකම. ඔය දුක ගොඩනගා ගන්නෙත් කොහොමද කියලා බලන්න. ඔය හැම දුකක්ම අපි ගොඩනගා ගත දුක් තියෙන්නේ. නිකන් හැදිලා ආපුවා නෙමෙයි. සරල උදාහරණයකට ගන්න. මට ෆෝන් එකක් නැහැ. මේ මහත්තයාට ෆෝන් එකක් තියෙනවා මෙතන. හැබැයි හැමෝම මගේ ඔළුවට දාපු ඒවා තියෙනවා. ෆෝන් හරි ෂොක් මේව පාවිච්චි කරන උකර මෙහෙම විජ්ජාවල් කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ හිතේ බිඳුදිනේ මහ පෙළීමක් හට ගන්නවා. පෙළිලා. මම දැඩි ආයාසයක් ඕනේ හට ගන්නවා බිඳුදිනේ ෆෝන් එකක් ගන්න. ඒ නිසා මම මොකද කරන්නේ? අර සාර ඌ ෆෝන් එකක් ගන්න දසාකුසලේ කියලා හරි කමන්නේ මම ෆෝන් එකක් ගන්නවා. ඒ ගන්න වෙලාවේ බිඳුදිනේ අර ඌණ පූර්ණයක් සිද්ධ වෙන නිසා ඌණතාවයකින් පෙළිලා ගිහිල්ලා ඌණ පූර්ණයක් සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ඩක් ගාලා මට මහා ආස්වාදයක් දැනෙනවා හිතට. ඒ ආස්වාදයක් දැනලා මම ෆෝන් එක ගත්තා. දැන් මම මොකද දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන දුකක් නේද ගොඩනගා ගත්තේ? ඒ ගොඩනගා ගත්ත දුක නිසා මොහොතින් මොහොත දැන් මට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තව තවත් පෙළෙනව නේද මම? ඇයි ඒ? මේක හේතුන්ගෙන් හැදිලා කියන්නේ කොයි වෙලාවෙ කැඩෙයිද දන්නේ නැහැ, කොයි වෙලාවෙ බිඳෙයිද දන්නේ නැහැ, කොයි වෙලාවෙ හොරකම් කරයිද දන්නේ නැහැ, කොයි වෙලාවෙ වැටලා කැල්ල බිඳෙලියයි දන්නේ. එහෙනම් මම පුදුමාකාර විදිහට පෙළෙනවනේ පින්වත්නි මේ වස්තුව නිසා. ඊගම ඉඳන්කො පොඩි එකෙක් අවුරුදු දෙකක විතර එකෙක් මේ ෆෝන් එක අරගෙන පොඩ්ඩක් එහාට මෙහාට ඇවිද්දොත් එහෙනම් මොකද වෙන්නේ? පපුව නිකන් ගැහිලා යනෝනේ අනේ පුතේ ඔක දීපාව ඔක දෙන්න ඕක දෙන්න කියලා අල්ලගන්නේ නැද්ද ගිහිල්ලා? ඇයි ඒ? ඒ තරම් මහා පෙළිල්ලකින් පෙළෙන නිසානේ. එහෙනම් යමක් සාරයි කියලා අල්ලගත්තා නම් පිංගුදිනේ මම මගේ කියලා හැඟීමකින් අල්ලගත්තා නම් ඒ මොකද්ද වෙන්නේ අන්තිමට? ඔය දුක්ඛ දුක්ඛයෙන් පෙළෙනව නේද හැමතිස්සෙම? එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිංගුදිනේ මේ දුක්ඛ දුක්ඛය නිසා හැමතිස්සෙම පෙළෙන්නේ අපි තණ්හාව නිසා කියලා? එහෙනම් දුකට හේතුව ආයි අපි කියන්න දෙයක් තියෙනවද? දැන් අපි පාරේ යනකොට මාරය ඇවිල්ලා කිව්වොත් එහෙම දෝ දුකට හේතුව තණ්හාව නෙමෙයි බං දුකට හේතුව වෙන එකක් කියලා කිව්වොත් එහෙම පිළිගන්නවද? නැහැ. ඔන්න ඕකයි පිංගුදිනේ ධර්ම අවබෝධය කියලා කියන්නේ. Tamanta pratyaksha wenno ne me kiyana hama deyak. ඒ කියන හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂ වෙනවා නම් තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාගන්න ඕනේ නැද්ද? ජීවිත අත්දැකීම් වලට දදා බලන්න ඕනේ. ඒක නිසා තමයි දරුවා ගැන උදාහරණ ගන්නේ, වාහනය ගැන උදාහරණ ගන්නේ, බයිසිකලිය ගැන උදාහරණයට ගන්න. ඒතකොට හරි ලේසියෙන් ඔබට මේක ජීවිත අත්දැකීම් වලට දාගන්න ලේසියි. දැන් දුක්ඛ දුක්ඛය විතර නෙමෙයි තියෙන්නේ, තවත් දුක් දෙකක් තියෙනවානේ. ඒකත් හරියට දැනගන්න ඕනේ. දැන් නිකම්ම හිතලා බලන්න ඔබ යම්කිසි වස්තුවකට ආස වුණා. යම්කිසි වස්තුවකට ආස වෙලා ඉවර වෙලා දැන් ඒ ආසාව දැන් තියාගෙන ඉන්න ඕනේ නේද ඔබ? යමකට ආස වුණේ පිංගුදින ඒ ස්වභාවයේ එලෙසම පවතින ඕන නිසා. ඒ ස්වභාවයේ වෙනස් වුණොත් ඒ ආසාව මිදෙනවනේ. එහෙනම් යමකට ආස වෙලා යම් ස්වභාවයක් තියෙනවා නම් ඒකම නම් ඔබට ඕනේ. අන්නේ වෙලාවෙදි පිංගුදින ඔබට සිද්ධ වෙනවා ඒ වස්තුව ඒ විදිහටම පවත්වගෙන යන්න. එහෙනම් යමක ඒ වස්තුව ඒ විදිහටම පවත්වාගෙන යන්න නම් මොකද්ද කරන්න ඕනේ? වස්තුවක් හෝ පුද්ගලයෙක් ඒ විදිහටම පවත්වන්න නම් පිංගුදින ඒව හැදිලා තියෙන හේතුන්ගෙන් නේද? එහෙනම් හේතුන්ගෙන් හැදිච්ච හේතුන්ගෙන් නම් විද්‍යාමාන වෙවි තියෙන්නේ. ඒ විද්‍යාමාන වීමට ඔබ කැමති නම් අර හේතු ටික ඔක්කොම සපයන්න ඕනේ නේද තියෙන්නේ මේක ඒ විදිහටම තියාගන්න. එහෙනම් යම් වස්තුවකට ඇල්ලුවා නම් එහෙම හැමදෙස්සෙම කරන්න තියෙන මොකද්ද? හේතු සපේ සපේ හේතු සපේ සපේ මොකද්ද කරන්න වෙන්නේ? අර වස්තු අර විදිහට තියාගෙන ඉන්න වෙනවා. එහෙනම් සංකාර කර කර සංකාර කර මහා දුක්ඛ කන්දේකින් පිළිපිලි අර කරගත දේ කරගෙන ඉන්න වෙනවා. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔතනට. තියාදෝක සංසිප්තෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා කිව්වට හරියන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ ධර්මයේ ගොඩ නැගිච්ච දැන මේ ධර්මයේ මතුවෙච්ච දැන ඉඳලා මේ කතා කරන්නේ. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා ස්කන්ධයන් උපාදාන කරගෙන එලෙස පවත්වාගෙන යාමේ යාම කියන එක මහ දුකක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ඔය කිව්වේ සංකාර දුක්ඛය ගැන නේද? මහා සංකාර දුක්ඛයකින් පෙළෙනවා. මේක මේ විදිහට තියෙන නම් සිංහතුනි ඒකට අදාළ හේතු සපයන්නම ඕනේ. සපයන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අර්ග විපරිණාමයට යනවා, විනාශයට පරිණාමය වෙනවා. ඒක දරා ගන්න පුළුවන්ද? දැන් තමන්ගේ දරුවා විනාශයට පරිණාමය වෙනවා දරා ගන්න පුළුවන්ද ඔබට? බෑ. ඒක නිසා මොකද කරන්නේ? ඔබ හැම තිස්සෙම දරුවාට හේතු සපේ සපේ හේතු සපේ සපේ දරුවා තමන්ට කැමති විදිහට පවත්වාගෙන යන දැඩි වේදක තියෙනවා. එහෙනම් සිංහතුනි යමකට තණ්හාවක් ඇති කරගත්තා නම් ඔබට ගැලවෙන්න පුළුවන්ද? එන යමකට තණ්හා වුණා කියලා කියන්නේ සිංහදෙනි කොටි වලිග ඇල්ලගත්තා වගේ නෙමෙයි. කොටි වලිග ඇල්ලගෙන ඉන්නේ කොටිය පවුරු ගහන ඔක්කොම කරන ඇදගෙන දුවන් හදනවා. ඇල්ලගෙනම ඉන්නෝනේ සංකාර කර කර සංකාර කර කර මේක කොහොමද ඇල්ලගෙන ඉන්නෝනේ? ඇල්ලගෙන හිටින් නැත්තම් මොකද වෙන්නේ? අනිත් පැත්ත හැල්ලලා විපරි නාමයට පත් කරනවා. අත අරපු ගමන් කොටිය කාලා දාලා විනාශ කරලා දානවා. ඒ දුකත් මහා දුකක් ඊට පස්සේ. එහෙනම් දැන් ඔබට පේන්නේ නැද්ද සිංහදෙනි දුක්ඛ දුක්ඛයෙන් ඔබ පීඩාවට පත් වෙනවා කියලා හැම මොහොතකම? විපරි නාම දුක්ඛයෙන් පීඩාවට පත් වෙනවා කියලා සංකාර දුක්ඛයෙන් පීඩාවට පත් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද ඔබට? එහෙනම් දැන් ඔබට පිංගුදෙන ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ක මේ පුබ්බේ අනුස්සේස ධම්මේසු චක්කුං උදපාදි කියන ධම්මයට පහළුන්නේ නැද්ද? දැන් මේ දුක දුකේ විපරිණාම දුකේ සංඛාර දුකේ මේ ලෝකේ තියෙනවා කියලා ඔබ දන්නේ බුදුහාමුදුරු කීපින් ඉඳන්ද දැන්? මම කීපින් ඉඳන් මේ මහ යතිවරයෝ කීපින් ඉඳන්ද? නැත්තම් ත්‍රිපිටකයේ ඉන්න නිසාද, පොත්වල ඉන්න නිසාද, ගුරු පරම්පරාවෙන් ඉන්න නිසාද? නෑ. ඔබ දන්නේ කොහොමද? සත්‍යයක්ත වෙච්ච නිසානේ දන්නේ. දැන් ඉතින් අය මාරයන් නෙමේ කවුරු ඇවිල්ලා කිව්වත් එහෙම දුක දුකේ කියන්නේ ඕකට නෙමෙයි. දුක දුකේ එහෙම එකක් නැහැ. විපරිණාම දුකේ කියලා එකක් නැහැ. සංකාර දුකේ කියලා එකක් නැහැ. මේක සාරයි කිව්වොත් පිළිගන්නවද? නැහැ. එහෙනම් ඒ මට්ටමටයි එන්න ඕනේ. ඒකටයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. එහෙනම් දැන් මට කියන්න විදිහ නේ යමක් අල්ලගත්තා නම් ඒ අල්ලගත්ත නිසා දුක නැද්ද? එහෙනම් සියල්ල දුකයි කියලා බුදුහාමර කිව්වේ තමන් විසින් අල්ලගත්ත යමක් තියෙනවා නම් ඒ අල්ලගත්ත හැම එකක් එකක් නිසාම දුක හට ගන්නවා කියලා දැන් තේින්න නැද්ද ඔබට? ඔන්න හොඳ කාරණා දකින්න. එහෙනම් දැන් මේ ලෝකේ අල්ලන එක වස්තුවක් කියන ඔබට සැප පිණිස එකක්වත් තියෙනවද? සැප පිණිස අල්ලන්න දෙකක් නෑ. එහෙනම් දැන් මේ ෆෝන් එක නිසා මේ ෆෝන් එක මේ මහත්තයාට දිනවා මට නෑ කියලා මම මේක හොරකම් කළොත් එහෙනම් මොකද වෙන්නේ? මෙච්චර වෙලා පිළිපිලි හිටියේ මේක. දැන් පිළින්නේ කවුද? මං. එහෙනම් දැන් මේ ලෝකේ තියෙන ධම්මි වස්තු සත්ත බුදුන් එක්කෙනෙක්ව ලං කරගන්න සුදුසු වස්තු දෙවේ තියෙන්නේ. මුලා දෘෂ්ටියකින් ලං කරගත හැම එකක් නිසාම තියෙන අදෝ පීඩාවට පත් වෙවි ඉන්නේ නැද්ද? මුලා දෘෂ්ටියට පත් වෙලා ව්‍යාපාරයේ සාරය කියලා ව්‍යාපාරයේ ගොඩනගා ගත තමයි දැන් ඕක ඔය විදිහට පවත්වාගෙන යන මහ දුකක් නෙමෙයිද ඔය විඳින්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කර කර වැඩ කර කර වැඩ කර කර පිඟුදුනේ ඒකේ ලෙස පවත්වාගෙන යන්නේ ක්‍රියාවලියේ දෙන්නේ නැද්ද ඔබ? දෙදෙනවා. ඉතින් ඔන්න ඕක දැක ගන්න. එහෙනම් දැන් මට අනිත් එක කියන්න පිඟුදුනේ ඔය දුක්ඛ කන්ද තුනටම හේතුව මොකද්ද? ඔය දුක්ඛ කන්ද තුනටම හේතුව මොකද්ද? තණ්හාව. ආයෝ කාගෙන්වත් අහලා දැනගන්න දෙයක් තියෙනවද ඔක් දැන්? ඉතින් තණ්හා කළා නම් ඔය තුනේ ඉන්න බව දැන් තමන් දන්නවනේ. එහෙනම් ඉතින් දුක්ඛ සමුදයං අරිය සත්‍යං දිමේ වික්ක වේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු චක්කුං උදපාදී කියන ධම්මෙත පහළ වෙන්නේ නැද්ද ඔබට දැන්? එහෙනම් පින්විතින ඔය මහා දුක්ඛ කන්දෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? අනිත්‍ය දේ නිච්ච කරන එකද කරන්න ඕනේ? එහෙනම් මොකද කරන්න ඕනේ? මේ තණ්හාව මක් කරන එකද? තණ්හාව වයින් කළා දාගන්න එක නේද කරන්න ඕනේ? තණ්හාව නිසා දුක ඇති වෙන්නේ පින්විතින තණ්හාව වයින් කළාම දුක දුරීමේ දුක නැති වෙන්න ඕනේ නේද? එහෙනම් දැන් ඕක ආයි තව කවුරු කියන්න දෙයක් තියනවද? දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැද්ද ඒක? එහෙනම් ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍ය ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ද මේ වික්ක වේ පුබ්බේ අනුස්සේස ධම්මේසු චක්කුං උදපාදී කියන තැනට වැටෙන්නේ නැද්ද? ඔන්න හොඳ ආකාරව දැන් ගන්න. ඊට පස්සේ පින්වතුනි එහෙනම් මේ ලෝකේ අල්ලන්න කියලා හරියක් ඇත්තේම නැහැ කියලා Tamanට වැටහෙනකොට මෙච්චර කල් කාය සත් කියන දෘෂ්ටි ඉඳගෙන අනේ කාය හරි සාරයි කියලා හිතාගෙන හිටියා. දැන් ඔන්න වැටහිලා එනවා මොකද්ද? අනේ මේ කායනංක බිඳු මාත්‍රයක්වත් සාර නැහෙනේ. අනේ නම් මෙච්චර වෙලා සිවිතර කාය සත් කියන මුලා දෘෂ්ටියෙන් අයින් වෙලා ගියා. මේ ලෝකේ සාරයි කියලා මේ ලෝකේ උලාක කයින දරපු ප්‍රයත්නයක් තිබුණා නම් ඒ ප්‍රයත්නය දරාගෙන නැති වෙලා ගිහිල්ලා මේ මහා දුක්ඛ කන්දෙන් නිදහස් වෙන්න ඕනේ කියලා එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ භව ගමන මට එක බිඳු මාත්‍රයක්වත් එපා කියන දෘෂ්ටියටපත් වෙනවා. අන්න සම්මාදිට්ඨිකය පහළුණා මේ ලෝකෙට. අන්නේ සම්මාදිට්ඨිකය ලෝකේ පහළනකොට පින්වදිනී ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යන්දි මේ වික්කවේ පුබ්බේ අනුසුදේ ධම්මේසු චක්කුං උදපාදි කියන ධම්මෙත පහළ වෙන ගන්නවා ඒ කෙනා. එහෙනම් දැන් ඔය කියන හතරම පහළුණේ නැද්ද? කතංජලිකවේ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨි කියපු ඔය සම්මාදිට්ඨියට පත් වෙලා නැද්ද දැන්? දැන් තවදුරටත් පින්වතුනි මේ භවගමනේ ඔබට යන්න ඕනේ නැද්ද? අලන අලන දැන මහ දුකයි නා. දුක්ඛ දුක්ඛිනු පෙළෙනවනම් විපරිණාම දුක්ඛිනු පෙළෙනවනම් සංඛාර දුක්ඛිනු පෙළෙනවනම් කොයිතනද ඔබට අල්ලන්න තියෙන්නේ? දැන් එහෙනම් කාටද ඔන්න දිව්‍ය ලෝකෙ ගිහිලා උපදින්නේ? මෙතන ඉන්න කාටද ඔන්න දිව්‍ය ලෝකෙ යන්න දැන් එහෙනම්? ඇයි දිව්‍ය ලෝකෙ ගියා කියලා ඕක නැති වෙයිද එහෙනම්? ධම්ම ලෝකෙ ගියා කියලා ඕක නැති වෙයිද එහෙනම්? නෑ. එහෙනම් පින්වතුනි මේ අද්දවීම මේ කෙලවර කළා දාලා මෙතන මිදෙන එක නෙමෙයිද හොඳ? එහෙනම් මේ අනාත වූ ලෝකේ නාතත්වයේ කොහෙද තියෙන්නේ? නිවනේ නේද? එහෙනම් නිවනම නාතයි කියලා කිව්ව වැටහෙන්නේ නැද්ද දැන්? කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සීල ලෝක අනාතයි කියවක වැටහෙන්නේ නැද්ද? හැමදැනම ওই අනාතෙන් අනාතයට වැටෙනව නේද කියලා? මොකද යම් දණක් අල්ලගත්තා නම් ඒ අල්ලගත් දැන් නිසා ওই දුක් තුනින්ම පීඩාවට පත් වෙන ස්වභාවයක් දැන් ඔබට අවබෝධයි. එහෙම එකම එක දණක් තියනවා නම් නැති, එහෙම එක දණක් කියන්නේ අපිත් එනවා එතනට යන්නේ. එහෙම දණක් හොයාගන්න නැහැ මේ ලෝකේ. තුන් ලෝකෙම නැහැ හොයාගන්නේ. එහෙනම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සීල ලෝක අනාතයි. අතහැරීම නාතයි, නොයන්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. ආයි ඔය කර්මස්ථානේ වඩන්න බැරිද දැන් ඔබට? දැන් පද විතරද වඩන්න තියෙන්නේ? මේ මහා උත්තමයා මේ දේශනා කරපු ධර්මයේ කොයිතරම් සාරද බලන්න. මේ මතු කරපු මේ ධර්මස්කන්ධයේ කොච්චර සාරද බලන්න. මේ මහා යතිවරු ටික මේ ධර්මස්කන්ධයේ ලෝකෙට දෙන්න හදන්නේ. ඉතින් මේ කටයුත්ත කොහොම හරි කරගමු අපි. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට සත්කාය දිට්ඨිය දුර වෙලා ගියාට පස්සේ මෙච්චර කල් අර බුදුහාඳුරන්ට පල්ලිය අතනක් දීලා තිබ්බ දැන් ඔන්න එනවා අංක එක බුදුහාඳුරන්. ඒ ලෝකේ සාරයි කියන්නේ උලා කන්න ගත්තට පස්සේ බුදුහාඳුරන්ගේ වැඩක් උන්නේ නැහැ. තව දැන් ලෝකේ ආසාරයි මේකෙ මිදිර යන්න ඕන කියලා තන්ට එනකොට මොකද වෙන්නේ? බුදුහාමුදුරන් හම් වෙනවා පළවෙනි තැන අනේ බුද්ධය අවිච්ඡ ප්‍රසාදෝ කියන තථාගතයන් වහන්සේ කියන නොකැලේ නොමිද සද්ධාවක් හට ගන්නවා. ඔන්න ඒ කම්මේදෙන පිංගුදෙන තථාගතයන් වහන්සේ කියන ධර්මයේ කියන ආර්ය සංඝයා වහන්සේ කියන මහා සද්ධාවක් හට ගන්නවා. ඒත් එක්කම පිංගුදෙන උදේ තව දෙයක් හට ගන්නවා මෙච්චර වෙලා. ශික්ෂාපද රැකලා සිල්ලුත පරාමාසනේ ඉදී හිටියා මේ ලෝකේ සාරු තැන් අල්ලන්න කියලා. නමුත් දැන් මොකද උනේ? මේ ලෝකේ ආසාරයි නම් මේ ලෝකේ මොනවා මං අල්ලන්නද? මේව රැකලා මොනවා කරන්නද මම? අන්නේ වෙනකොට පින්වතුනි ඔන්න සමන්ද වැටිලා එනවා එක දෙයක්. මොකද්ද? මෙච්චර වෙලා අර තිවිච්ච සං දුරු වෙච්ච නිසා සං පහවෙමි යන නිසා මොකද වෙන්නේ? මෙන්න මේ කෙනාට සීලයක් පිහිටනවා. ඒකයි කිව්වේ යම් සමාදානං සංවතං සංවරට් එන සීලං. සං වරන්න ගන්නකොට පින්වතුනි සීලය උපදින්න පටන් ගන්නවා. සීලයයි ශික්ෂාපදයි කියන දෙකක් ඔබ මේවා අහලා තියෝනේ තරම් මේ මහ උත්තමයන්ගේ. සීලයේ ශික්ෂාපදය කියන්නේ දෙකක්. එහෙනම් අද මේ සීල සමාදානයක් නෙමෙයි තියෙන්නේ ශික්ෂාපද සමාදානයක් තියෙන්නේ. ශික්ෂාපද සමාදානය හරි වැදගත් වෙනදුනේ. ඒකෙන් තමන්ව দমনය කරගන්න පුළුවන්. මොකද দমনය කිරීමයි සමනය කිරීමයි කියන්නේ දෙකක්. ওই දෙකම කරගන්න ඕනේ හරියට. රාග දේශ මොහ සමනය කරගන්න ඕනේ. ওই තියෙන පුරුදු ඔක්කොම দমনය කරගන්න ඕනේ. ඒකට තමයි ශික්ෂාපද සමාදානයක් සිද්ධ කරගන්නේ. එහෙනම් ශික්ෂාපද සමාදානයක් සිද්ධ කරගෙන රාග දේශ මොහ සමනය කරනකොට පින්වතුනි අවිද්‍යා තෘෂ්ණා තීනේව ගැලවි යනකොට ඔන්න සීලය කියන එක පිහිටනවා. සෝතාපන්න ඵලයේදී අවිද්‍යා තෘෂ්ණා හතරෙන් එකක් ඉවරයි. ඒ හතරෙන් එකට හරියන්නේ සීලයේ පිහිටනවා. සකදාගාමි ඵලයේදී අවිද්‍යා තෘෂ්ණා භාගයක් ඉවරයි. ඒ භාගෙට සීලයේ පිහිටනවා. අනාගාමි ඵලයේදී හතරෙන් තුනක් ඉවරයි. ඒක නදාලව පිහිටනවා. අරිහත්ත්වයේදී ඔය සං කියන එක අවිද්‍යා තෘෂ්ණා දෙක සහමුලින්ම දුර වෙලා ගිහිල්ලා සීලය කියන එක පරිපූර්ණ වෙච්ච මහරහතන් වහන්සේ ලෝකෙට බිහි වෙනවා. එහෙනම් මෙන්න මේකයි පින්විතනි සංකල්පය. එහෙනම් දැන් මෙච්චර වෙලා සිල්ලුත පරාමර්ශනය කරේ ඊට දැන් සීලයක් පිහිටලා තියෙන්නේ. පංච සීලියම දැන් තමන් තුල පිළිදලා තියෙනවා. පංච ශික්ෂා නෙමේ පංච සීලේ පිළිදලා තියෙනවා. පහන සීල, මෙරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන. ඔය ශික්ෂා පද ඔය කියන පංච සීලියම තමන් තුල පිළිහිටන්න පටන් ගන්නවා එතකොට. ශික්ෂා පදවලින් නෙමේ සීලේ පිළිහිටන්නේ සිංහදෙනි. ධර්මාවබෝධය තුලින් සංවරද්දි තමයි සීලය කියන එක පිළිහිටන්නේ. අවිද්‍යා තෘෂ්ණාවල ඉන්නකන් සීලය කියන එක පිළිහිටන්නේ නැහැ. මේ සීලය කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ. හැබැයි ශික්ෂා පද කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කැඩෙන්න බින්දෙන්න පළුදු වෙන්න මොකද කරන්නේ? තමන් ඒක කරගන්න ඕනේ තමන් පුළුවන් විදියට. ඔන්න ඔක තමයි ඉතින් උදේ සිද්ධ වෙන්නේ. එහෙනම් පින්දු දැන් මේ සෝතාපන්න ඵලෙ නෙමෙයිද දෙසේ? සෝතාපන්න ඵලෙ එක එක ආකාර දේශනා කරන්න පුළුවන්. 20 ආකාර සත්කාය දිට්ඨිය දුරු වෙන ආකාරය කටයුතු කරගන්නත් පුළුවන්. තව යමෙක් දුක්ඛාරය සත්‍ය වදාහ ගත්තනම් පින්දුනේ මෙච්චර කල් ලෝකේ සාරය කියලා හදාගත් එකක් තියෙනවා නේද? ඔය ඔක්කොම දුර වෙලා යනවා. සතාගතයන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවල සෝතාපන්න ඵලෙට පත් වුණේ ඔන්න ඔය විදියට. සත්‍ය ඥානෙ වැටහිලා ගියාම කෙනෙකුට සෝතාපන්නයි. කෘත්‍ය ඥානෙ කරගෙන ගිහිල්ලා කෘතක් ඥානෙ වැටෙනකොට අරිහත්ත්වයටපත් වෙලා. ඔබ දන්නවනේ ධර්මයේ විසින් පවත්නවා. එච්චරයි තියෙන්නේ. ප්‍රචේතනා කර්මයේ සූත්‍රයේ කියලා තියෙන ධර්මයේ පවත්නවා ධර්ම නිබ්බාන පරතේට යාම සඳහා ධර්මයේ පවත්වගෙන යනවා ඉස්සරහට. එහෙනම් දැන් ඔබට අහන්න දෙයක් නැහැ පිංගුදින මං චතු මාගාවට එල සමහර පිරිස් කියනවා මට දැන් ආලෝකයත් නැවිලා තියෙන්නේ. චතුත් අධ්‍යානෙටපත් වෙලා ආලෝකයත් මට පේනවා දැන් මෙතනින් යන මම මොකද්ද කරන්නේ කියලා. ඉතින් මම එකට දෙන උත්තරේ තමයි ඔබ භාවනාව ඉගෙන ගත්තේ ගහ ගුරු උත්තමයාගෙන්ම ගිහිල්ලා අහන මෙතනින් යන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. නැත්තම් මේ විදිහට චතුර්ථ ධානයේට පත් වෙනකොට ධර්මය පවත්වන්න නම් මොකද්ද වෙන්න ඕනේ? තමන්ට වැටිලා යන්න ඕනේ නැද්ද? එතනින් යන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. සමහරව ආර්ය කර්මස්ථාන තමයි වඩන්නේ. නමුත් ආර්ය කර්මස්ථාන වඩනවා කියලා ගොඩක් දුරට වෙන්නේ සමහර වෙලාවට පද වඩ වඩ ඉන්නවා. අර්ථය වැටහෙන්නේ නැහැ. ඒක නිසා මාන්‍ය දුර වෙන්නේ නැහැ. සමහරු කතා කරලා කියනවා මං චතුත්ථ ධානයේ ඉන්නේ කියලා. ඉතින් චතුත්ථ ධානයේ දැනගම් මාර්ගය වැඩිච්ච කෙනෙක් ඉන්නව නම් සිංහදෙන ඒක නම් මේ 5 20 20කට බොහොම කිප්ප කෙනෙක් නෙමෙයිද? එහෙනම් මේ මහ ලොකුවට කියන්නේ මම චතුත්ථ ධානයේ ඉන්නේ කියලා කතා කරලා අපිට. නිකන් හිතලා බලන්න. ඒ කියනකොට සිංහදෙන ටංගල මැනිල යනවනේ ඉන්න මාර්ගඵලයේ ස්වභාවය මොකද්ද කියලා. එහෙනම් මාර්ගඵලයේ වටින්නේ. ඒකයි හැමදෙස්සම කියන්නේ සිංහදෙන නුවර ඉඳලා කොළඹ යන අය කඩු ගන්නව පල්ලම් බල බල ඉන්න එපා. හැමදෙස්සම නිවන සිහි කරන්න. කර්මස්ථාන මෙනෙහි කරන්න. ඒකයි කරන්න ඕනේ. නිවන සීකලේ නැත්තම් කර්මස්ථාන කොච්චර මෙනෙහි කරත් වැඩක් නැහැ. කඩු ගන්නායි පල්ලම ගාවටලා කඩු ගන්නායි සිරිය බල බල ඉන්නවා මිසක් නිවන් දකින්නේ නැහැ කවුරු. කොළඹ යන්නේ නැහැ. ඒකයි විදිහ. පොද කඩු ගන්නාව සී කරගෙන මේ බස් එකට නැගගේ. බස් එක කඩු ගන්නා ගාව නවත්තන පොඩ්ඩක් අවට සිරිය බලන්න. මේක මොකද කරන්නේ? ඒක බල බල ඉන්නවා මිසක් කොළඹ යන සීයන්නේ නැහැ. හැබැයි කොළඹ යන සීය නම් තියෙන්නේ. හැමදෙස්සම සිහි කරන්නේ කොළඹ යන ඕනේ කොළඹ යන ඕනේ කොළඹ යන ඕනේ කොළඹ යන ඕනේ කියලා නම් මග මොන දෙයක් ආවත් ඒ එකක්වත් වටිනවද නෑ හැමදෙස්සම ඕනේ කොළඹ යන නම් බින්දුනේ යා කොළඹ යනවා මිසක් ඔය මග තියෙන දේවල් වල රැඳි රැඳි ඉන්නේ නෑ එහෙනම් ධාන ලැබෙන එක හොඳයි නිවන පිණිස ධාන ලැබන්න බින්දුනේ පූජා රූප පිණිස ධාන ලැබෙන වැඩක් නෑ ඉතින් ධර්මියෝ ධර්මිය පවත්නවා නම් ඒකම වේදින අනුගමනය වෙලා යන්න ඕනේ තමන්ගේ රාග දේශ මොහ නැසෙන්න ඕනේ ඒ කටයුතු ටික කොහොමරි කරගන්න ඉතින් අවසාන වශයෙන් මට දෙන්න තියෙන අවවාදය තමයි මේ ස්ථානයේ සිංහදෙනි මහා සාර වූ ධර්මයක් නැගීච්ච තැන. එහෙනම් මහා සාර වූ ධර්මයක් නැගීච්ච තැනක මහා සාර ධර්මස්කන්ධයක් දරාගෙන ඉන්න මහා උත්තරීය පිරිසක් ගිහි පැවිදි වශයෙන් ඉන්න තැනක් මේ. හැබැයි ඒ ඉන්නේ හැම තැනකම ඔබ පරිස්සම් වෙන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? එක දැනග හරි සාරත්වයක් නැගීලා આવොත් එහෙම ඔබට. අර උත්තරීය නම් මහා ධර්මස්කන්ධයන්නේ දන්නේ. ඒ ටික මමත් ඔක්කොම දරා ගන්න ඕනේ කියලා නැගීලා ආව නම් එහෙම සිංහදෙනි ඔබගේ නිවන එතනින්ම වැහිලා ඉවරයි. ඔබට වැටෙනුනේ ඒ උත්තරමයේ මහා ධර්මස්කන්ධය දරාගෙන ඉන්නේ. අනේ නම් මට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ උත්තරමයට ඒක වැටහෙවා මට මේක තේරුම් කරලා දෙන්න ඕනේ මම මෙතනින් මෙතනින් එහාට යන්නේ. ඔන්න ඔච්චරයි ඔබට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අර ඔබත් අර තෙලීමට පත් වෙනවා මම මේ ෆෝන් එකට පෙනෙනවා වගේ. මට ෆෝන් එකක් නැහැ මේ මහත්තයාට ෆෝන් එකක් තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? ඈ මම අනේ මම පෙලෙන්න පටන් ගන්නවා මට ෆෝන් එකක් නැන්නේ මේ සාවට ෆෝන් එකක් මට ලැබුණා නම් හොඳයි මටත් ලැබුණා නම් හොඳයි නේ කිය. එහෙම පෙලිපෙලි ඉඳලා අරක ලබා ගන්න උත්සාහ කරනවා මම ඊට පස්සේ. කාම සුඛ අල්ලික අනුයෝග කරන්න පටන් ගන්නවා ඊට පස්සෙම. ඉතින් ඒව තේරුම් ගන්න හරියට. එහෙනම් මේ නිවන් දකින්න ක්‍රමවේදී හදාගන්න මේ මහා උත්තරමඟ නිතර නිතර මුණ ගැහෙන. නිතර නිතර මුණ ගැහියි මුණ ගැහියි මේ දන්න මහා ධර්මස්කන්ධයෙන් Tamanට ඕනේ බිඳුව ගන්න. නැතුව කල අරන් එන්න එපා අනේ ස්වාමීනි ඔබ වහන්සේ කා බැරල් එකක් තියෙනවනේ මේ බැරල් එකෙන් මේ කලේ පුරවලා දෙන්න ඕක කියලා අරන් එන්න එපා කල. කල අරගෙන යන්න දිනවා මහා ගමන. මේ කලයක් අරගෙන මහා ගමනක් කැණගෙන වතුර මේ පොඩි කූප්පියකට වතුර ටිකක් අරගෙන යන ගමනද ලේසි. ඔබ හිතාගන්නේ ඒක. ඔබට ප්‍රඥාව බුද්ධියක් තියෙනවනේ. ඒ විදිහට හිතාගන්න. කොහොම හරි පිංගුදනි තවත් දෙයක් කියන්න තියෙන්නේ අර හැමදෙස්සෙම බේද වින්න වෙන්න නම් හදන්න එපා. ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ අරගෙන පිංගුදනි මේ මහා යතිවරයන්ගේ උදව් උපකාර අරගෙන තමන්ගේ ගමන යන්න. මේ මහා විපර්යාස සිද්ධ වෙනවා. මම ඒවා මේ අපේ නායක හමුදුරුවොත් එක්ක කතා කරනවා අපේ චන්දන මහත්තයත් එක්ක මම කතා කරනවා මේ දේවල්. මේ අපිට එන ආරංචි. ඊම ඇත්තට සුදුසු නෑ. මොකද මගේ ගුරු දේවෝත්තමයාගේ නමින් ඒවා යන්නේ අන්තිමට. ඒක නිසා ඊම සුදුසු නැත්තේ. සමහර උත්තමිය අරිහත්ත්වේ ප්‍රකාශ කරලා නෑ තාම. අරිහත්ත්වයට පත් වෙලා දන්නේ නැහැ. නමුත් පිරිස් කී කියනවා අහවල අරහත්, අහවල අරහත්, අහවල අරහත්, අහවල උත්තමිය අරහත්, අහවල උත්තමිය අරහත් කියලා. මේ පිරිස් කියන්නේ මේ උත්තමිය නෙමෙයි මේවා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පිංගුසින අනිත් මිනිස්සු අල්ලගෙන ඒවට ගහනවා ඇති වෙන්න පහර. ඒ පහර ගහනකොට කෙලින්ම මේ ඔක්කොම පහරවල මූලික පහර වදින්නේ කාටද? මගේ ගුරුවරයාට. ඒකයි මම මේ ඔබට කියන්නේ. ඒක සුදුසු නෑ කරන එක. කවුරු හරි උත්තර මේක අරිහත්ත්වයේ ප්‍රකාශයට පත් කළා තියෙනවනේ. ඒ උන්වහන්සේ අරිහත්ත්වයේ ප්‍රකාශයට පත් කළා. ඔබ ආයි ඔය තැන තැන කී කියන්න එපා. මොකද උන්වහන්සේ සුදුසු ගන්න බලන්නේ අරිහත්ත්වයේ ප්‍රකාශයට පත් කරන්නේ නැත්තේ. සුදුසු පුද්ගලයෝ බලලානේ. ඕක කොහෙන් හරි දැනගෙන හැමතැනම කී කී කියොත් එහෙනම් මොකද වෙන්නේ? එතනදී තින්ගුදී ප්‍රශ්න ඇති වෙනවා. මේ ලෝක සම්මතයේ තියෙන ප්‍රශ්න නෙමෙයි අපිට තියෙන්නේ දැන්. ලෝක සම්මතයේ ප්‍රශ්නේ තියෙන්නේ ධන තණ්හා අරව මේව ඒව තමයි කතා කරන්නේ තියෙන්නේ. නමුත් මෙතන ඒව ප්‍රශ්නයක් නෙමෙයි ධර්මයේ පිළිවෙත ප්‍රශ්නමයි මේ ස්ථානවල තියෙන්නේ. ඉතින් ඒවත් ප්‍රශ්න. ලෝක සත්‍යය ඊට පස්සේ ඒවට ගරහනවා. ඔක්කොම කොච්චර ගැහුවා කමක් නැහැ දෙන්නේ අන්තිමට ඒ ගැරහිල්ල අන්තිම කොන කොහෙන්ද යන්නේ? මේ මහා උත්තරයට යන්නේ. ඉතින් ඒක සුදුසු නෑනේ. ආර්ය උපාදයට පත් වෙලා කී දහහක් විනාශ වෙනවද? යාවි බොහොම පරිස්සමෙන් කටයුතු කරමු. අර මහා සාර ධර්මස්කන්ධයන් ගිහිල්ලා ඉවර වෙලා ඒව නොතේරෙන කමට අහවලා කියන එක වැරදි අහවලා කියන එක හරි කියන තැන් වලට වැටෙන්න එපා. එදිනෙනු ධර්මය අහන්න මෙදිනෙනු ධර්මය අහන්න මම ඔබට හැමදෙස්සම කියන්නේ සුපර් මාකට් තියරිය එක අනුගමනය කරන්න. සුපර් මාකට් තියරිය කියන්නේ ඔබ සුපර් මාකට් එකට ගියාට පස්සේ බඩු ඕනේ තරම් තියෙනවා. ඔබ ගන්න යන සීනි කිලෝ එකක් නම් ඔබ සීනි කිලෝ එක අරන් එනව නේද? ඔබ එදිනෙන මුදලාලිට බයින්නද මුදලාලි මං ගන්නවා සීනි කිලෝ එකක් මොකටද මෙච්චර දේවල් තියලා තියෙන්නේ මෙතන කියලා කියනවද? නෑ. එහෙනම් Tamanට ඕනේ දේ විතරක් ගන්න හැමදෙස්සම. Tamanට ඕනේ දේ අරගෙන Tamanගේ වැඩේ කරගන්න තියෙනවනේ. Tamanගේ වැඩේ කරගන්න ඕනේ කමක් නැතුව පොකුරු ගැහි අපි මුදුනෝ කියන්නේ යන අය තමයි ඔය ප්‍රශ්නේ ඇති කරන්නේ. නිවන් දකින්න ඕනේ කෙනෙකුට සිංහදෙනි වතුර බින්දුවක් ඇති කොහෙන් හරි වැටෙන. ගොනු කුරේට එකතු වෙච්ච වතුර බින්දුව කලත්තන් නැතුව පරිස්සමෙන් බොන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු වෙලාවක් නේද මේ? ඒකයි තියෙන්නේ. ඒක නිසා පරිස්සමෙන් කටයුතු කරන්න හැම කෙනෙක්ම. මෙතනින් එහාට මාව අතහැරලා දාන්න. දැන් මාව දැහැගත්තනේ ඉතින් ආයි මාව අතහැරලා දාන්න මගෙන් මෙතන වැටි වැඩක් නැහැ. ඒකයි මම හැමදෙස්සම කියන්නේ මාව අල්ලන්න දෙයක්වත් නැහැ. ඔබගේ වැඩේ ඔබ කරගන්න. ඒකයි කිව්වේ ෆොටෝ ගහන්න එපා වැඩක් නැහැ. මොකද මගේ ෆොටෝ එකක් දැකලා නිවන් දකින්න පුළුවන් නම් මේසා මහා උත්තමේ විහි වෙන්නේ මොකටද? මුද්‍රණ යන්ත්‍ර විහි වුණා නම් ඇතිනේ. ඉතින් ඕවා එකක්වත් වැඩක් නැහැ. මං කියන්නේ ඒකයි. නිවන් දකින්න ඕනේ අපිට අවශ්‍ය වෙන එකම එක කරුණක් තියෙනවා. ඒක අපි කරගමු. ධර්මයයි ඔබයි විතරයි නැත්නම් ධර්මයයි මමයි විතරයි. ඔය ටික දාගන්න. ධර්මයේ සහ ඔබ ඉන්නවනේ කියන ධර්මයයි මමයි කියන සංකල්පය ඔබ ඉන්නවනේ. වෙන කවුරුත් අවශ්‍ය නැහැ නේ ඔබට නිවන් දකින්න. එහෙනම් ඒ ටික ඒ විදිහට කරගන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක සද්ධර්මයේ කතා කළා අපි පුණ්‍ය අනුමෝදනාවක් කරලා සද්ධර්ම දේශනාව අවසන් කරමු. ඔබට ඉතින් ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පුණ්‍ය අනුමෝදනා කරද්දි ඔබ මේ මහා සාර පුණ්‍ය අනුමෝදනාවන් වලට මුහුණ දීව පිරිස්. ඒක නිසා අපි මේ පුණ්‍ය අනුමෝදනාවන් කරමු. අපිටත් පුණ්‍ය අනුමෝදනාවක් කරගන්න ඕන නම් අපේ නායක හඳුනන තමයි අපිත් ආරාධනා කරන්නේ. එවිදilla ඒ ඥාතිපතකයෙන් පිළිගන්නලා ඒ ටික කරුණු ටික අපිට කරලා දෙන්න කියලා මේ ආරාම විහාර අපි කරගෙන යනකොට ඒවට අවශ්‍ය සියලු අවවාද අනුශාසනා ඒ සියල්ල මේ මහා උත්තමී අපිට සපේනෝ. අපි බොහොම ශක්තිමත් වෙනදී කොච්චර මඩ ගැහුවත් ඔය කොච්චර දේවල් කළත් වෙනදී අපි බොහොම ශක්තිමත් මේ කටයුතු කරනවා මොකද හේතුව මේ මහා උත්තමී ඔක්කොම අපිත් එක්ක ඉන්න නිසා මහා විශාල පිරිසක් ඉන්නවා. මම ඔබට පොරොන්දු වෙනවා සිංහදෙනි තව අවුරුදු 5ක් ඇතුළත වික්ෂුන් මහන්සියලා අඩුම තරමේ 1000ක්වත් ඔබ තුලින් බිහි කරනවා කියලා. ඒක ඒකාන්තයෙන්ම වෙනවා සිංහදෙනි මොකද අසුචි කන්නේ අසුචි බව දැනගන්න කම විතරයි. මාත් අසුචි කෑවා අසුචි බව දැනගන්න කම. මම හිතන්නේ මේ උත්තමී ඔක්කොමත් එහෙමයි. එන අපි ඔක්කොම පහරපු දේ අද ඔබ ඔලුවට තියාගෙන ඉන්නවා. හැබැයි ඔබත් ඕක අතාරිනවා පහරනවා. අතෑරලා පහරලා ඉවර වෙලා ඔබත් මේ ගොඩට එකතු වෙනවා. නිදාසාසක් වගේ පැවිද්දට එකතු වෙලා මේ පැවිද්ද සාක්ෂාත් කරගෙන නිවන් දකින. ඉතින් ඒකම වේදෙට යනවා. ඉතින් එහෙමනම් සිංහදෙනි අපි පුණ්‍ය ආනමෝදන සූදානම් වෙමු. ඔබට අමතක වෙලා තියෙනවා නම් එක දෙයක් මම මතක් කරලා දෙන්නම්. ඔය අතරේ ඒ තමයි සිංහදෙනි මේ රටේ මහා සාර යුද්ධයක් තිබුණා ඔබට මතක ඇති. ඒව අමතක කරන්න එපා. අපි වෙනින් මිනි මරපය අද අභව ස්ථාන වල ගිහිල්ලා ඉන්නවා. ඒ අයව අමතක කරන්න එපා සිංහදෙනි. ඒ අය අද ශාප කරනවා ඔබට. අපි උඹල නිසා මිනි මරුවා. මිනි මරලා අද අපි අභව තැන් වල ඉන්න උඹලා පිනක් කළා අපිට සිංහ අනුමෝදන් කරන්න නැහැ කියලා. හැබැයි මේ සාර ස්ථාන වල නම් ඒ දේවල් කරන්න ඇති. ඉතින් ඔබ ඒ අයව අමතක කරන්න එපා සිංහදෙනි. අන්තිම අභව තැන ඉන්න කෙනත් අන්තිමේවත් එතනින් මිදෙනකන් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ පින් අනුමෝදන් කරලා ඒ අයම සුඛිත මුත කරන එක. එහෙම නැත්නම් මේ රට විනාශ වෙයි ඒ අයගේ ශාපේ. ඉතින් සතුරු මිතුරු සියල්ලම සිහිපත් කරලා ඒ පින් අනුමෝදන් කරන වැඩ පිළිවෙල කරන එක බොහොම හොඳයි. එහෙමනම් පින්වතුනි අපි ඉක්මනට පුණ්‍ය අනුමෝදනා කරමු මොකද? දැන් බුද්ධ පූජා කටයුතු පවත්වන්න තියෙන නිසා. පළමුව සිහිපත් කරගන්න පිංගුදින සතාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාන්තයේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගෙන ලෝකේ පුරා මේ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරන්න ආ වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිරවනක් විදිහට සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීන පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ ආකාරයේ විහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරියාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේත් භවයේ තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න එදා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාන්තයේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ඇවිදිල්ල මාසිරි අලුලින් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළේ ත්‍රිපිටකයේ පණමින් ආරක්ෂා කරගත් අව දිවි පුදාගෙන ලේයින් මතින් පුදාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගත් අව මේ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළි සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අව සීලම් පුණ්‍ය ගංගා අකුසල ගංගා ආයා කෙරෙහි පිහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරියාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නීත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙනෙක් තින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක දාතු ඉදලා මේ ස්ථානෙට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්. ඒ වගේම ඉස්ස ගමන්ගේ ඉස්ස කාමී දෙවි දේවතාන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දිනාත් කාලයක් ආරක්ෂා කරන්නා වූ සිව්වනක් පිළිසාරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන චන්ද්‍රේකර ප්‍රජාපති ආදී සීලමු දේව සමුහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත්තා වූ සීමු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විදුල පතුල් ලරණේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුදු සාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා වික්ෂ වික්ෂිනි උපාසක උපාසිකා වෙනි චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙරේට තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතර මොහොතක සිහිපත් කරන්න තම තමන් නමින් ජම්මාන්තගත වන් දෙනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුතුමෝ ඥාති මිත්‍රාදීන් සිහිපත් කරගන්න. ඒ වගේම මේ මහා කාර්ය යුද්ධයක් තියෙන කාලෙක මේ යුද්ධේ නාමයෙන් මිය පරලෝක ගියා වූ රට ආරක්ෂා කිරීම උදෙසා ආගම ආරක්ෂා කිරීම උදෙසා අපට කැපලා කටයුතු කළ මිය පරලෝක ගියා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසක් පොලිසියේ පිරිසක් සාමාන්‍ය වැසියනොත් ඒ හතුරු හෝ මිතුරු හෝ ඒ ඡේදවාසික නිසා මිය පරලෝක යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිදු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්භවී විතරක් නෙමෙයි පින්විතුනි මේක කල්ප කාලාන්තරයක එහා ඉඳලා තමන්ගේ අම්මා තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රයන් දුවා දරුවෝ ඒ සිල් දෙනාවත් සිහිපත් කරගෙන මිසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුල පතුල් ලරණේ පිං විහිදී පැතිරියාමෙන් ඒ ආත්‍යම් විදී අභව මිස්ථානයේ කිනවන නම් ඒ ගතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින්සන් සීම ලබත්වා කියලා සාදු කියන යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම තින් දින මොහොතකට සිහිපත් කරගන්න මේක කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවදා සාදාන්න ලක් කළා තමන් ගිරේ වෛරෙන් ක්‍රෝධයෙන් පසු ලා මැරි ලැබිලා අදෝ බෝ මරණව කපනව කොටනවා කියන මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත් වේසින් හෝ රැවිනිලා තමන්ට බයිල කරනවා නම් තමන්ගේ ආර්ය ගමනට බාධා හවනවා නම් ලෞකික ජීවිතයට බාධා හවනවා නම් අන්නේ සිල් දෙන අවස්ථාවෙහිපත් කරනවා මිසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා අයා කෙරෙහි විහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් එයා ඒ අභව විශ්වාසණයෙන් අසමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින්සන් සීම ලබත්වා කියන සාදු කියන යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතුනි විශේෂයෙන්ම සිහිපත් කරගෙන ජීවතුන් අතර ඉන්නවා කියන විශේෂයෙන්ම පින්විතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් මෙහෙත මහණින් හරි අඹ කර ගන්නා උදණයෙන් කොටසක් ඒ ශාසන අභිවෘද්ධිය උදෙසා පූජා කරන්නා වූ අපකපල කටයුතු කරන්නා වූ පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතුනි මේ විහාරස්ථානයේ ඒ විහාරාධිපති ස්වාමින් වහන්සේ අතුළු විහාරාධිකාරී සීල දෙනා දායක සභාවේ සීල දෙනාවත් ඒ සීල දෙන ඔබ සීල දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවා දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනන ඒ සීල දෙනාවත් සිහිපත් කරන රට පාලනය කරන්නා වූ සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විහිදුල පතුල් ලරණේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ආදියම් කිහිප ගහපල උපද්‍රව දෝෂ අන්ධකාරන් තිරන ඒතිල දෝෂ අන්ධකාරන් ගසා දුරිඹුත වේවා යක්ෂ වේද විශාල මලගලකුම් බණ්ඩා දිනවල නියව දෝෂ අන්ධකාරන් තිරන ඒතිල දෝෂ අන්ධකාරන් ගසා දුරිඹුත වේවා අස්වා කතවා හෝ හෝල් දෝෂක සංකා දෝෂ අන්ධකාරන් තිරන ඒතිල දෝෂ අන්ධකාරන් ගසා දුරිඹුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදී මදලාමන සංකේතන විනින් සනසීම ලබත්වා කියලා සාදු කෙලයට තින් අනුමෝදන් කරන්න. ඒ වගේම තින් විදිහ මොහොතකට සිහිපත් කරගන්න අද මේ සඳ විද සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් ආහාරයෙන් පානයෙන් සන්තරපෙන්න ලැබුණ අවශ්‍ය ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඇති මාර්ගඵල අවබෝධ කර ඇති එමනම් ඒ ආහාර පාන සකස් මිලා එදා ඇතත් ඉඳල වැවමන සකස් කළා එළවේලි සකස් කළා කුමුරු වපුල්ල ගෝයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබ අද පිළිගෙන යන ගමන් අපක අපකලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් මුදලකින් හදලකින් හරි ආධාර කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සෙල දෙනව සිහිපත් කරගෙන බිස්මිල්ලාහ් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විහිදුල පතුල් ලරණේ පිං විහිදී පැතිරියාමින් ඒයත් අදිරාමර සංඛ්‍යාත දෙවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින මොහොතකට සිහිපත් කරනවා දෝ මේ සඳවිද සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතේ පින්නින් ආරක්ෂා වෙලා මැසිමදුරුවන්ගේ ආරක්ෂා වෙලා වැස්සෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන ගොඩනැගීම නිසා. එමනම් මේ ස්ථාන භූමියවල මේ ස්ථාන භූමි පූජා කළා වූ ඒ මහ උත්තමයන් වහන්සේලා සහ මේ ස්ථාන භූමි වැඩි සියව මහ උත්තමයන් වහන්සේලා ඒ වගේ මේ ස්ථානවල දැන්ට වැඩිහිටිනා වූ ඒ සීල මුත්තමයන් වහන්සේලා ඒ වගේම පින්විතින මේ ස්ථාන ගොඩනැගීම වෙලා ගඩොලක් ගන්න මේ ස්ථාන ගැහැර බැඳලා කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නා නම් අන්නේ සිල් දෙනාවත් ඒ වගේම පින්විතින ඒවට ආධාර උපකාර කළා වූ යම් කිසි පිරිසක් ඉන්නා නම් අන්නේ සිල් දෙනාවත් සිහිපත් කරගෙන දැන් නිවන් නොදකපු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අභවිතං වලින් ඉන්නවා නම් ඒ සිල් දෙනාවත් ඒ අභවිතං වලින් අසමි දේවා අදිරාමර සංඛ්‍යාත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින අවසාන වශයෙන් සිහිපත් කරනවා අද මේ ස්ථානයේ බොහෝ දුර බැහැර ඉඳලා ඉන්න ඇති මම්මා වත්මනා කොට සකස් වෙලා තිනවා යාන වාහන මනා කොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම සජීවී වද මේ ලෝකේ නෝනම් කිම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරය සජීවී ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම මේ මයික්‍රෝෆෝන් ස්පීකර් සාධාරණයෙන් ඔබට ඈත ඉඳලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තිනවා. මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙනම් මේ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාඥයන් වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිමාදක පිරිසක් වශයෙන් ලෝකෙට දීපු දායාද නිසා මම ඒ දායාද ප්‍රයෝගික කරලා නිවන් දකින්න යන ඔබ දෙන පින අනුමෝදන් වෙන්නේ එයාට කැපයි. එමනිසං ඒ ආව සීපත් කරගෙන බිස්මිල්ලාහ් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විදුල පතුල් ලරණේ පිං විහිදී පැතිරී යාමෙන් ඒත් යම් කිසි අභව මිස්ථානයක ඉන්නවා නම් අසමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. එහෙමනම් තින් විතර බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්තුවා උත්තම පූජා පැවැත්තුවා දාන මන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයේ බල මහිමයෙන් මේ මිහි මණ්ඩල තුල ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තින් විතරනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සිල් දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තින් අනුමෝදන් වෙන ඔබ සිල් දෙනාට තෙරුවන් සරණයි.